නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සම්මා දිට්ඨිං පහං භික්ඛවේ ද්වයං වදාමි අත්තේ භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා අත්තේ භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සදයාවත් වාසනාවන්ත පින්තුනි බර්ක්ලිහි බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන මාසික සීල සමාදන් වැඩසටහනෙහි සන්ධ්‍යා යාමයේ සිදු කරන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි පින්තුන් බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන් පටන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් ඉතාම වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සෑම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම, ප්‍රඥාව. එතකොට අපේ ජීවිතයේ කොයිතරම් දුරට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනවාද, කොයිතරම් දුරට අපේ දුකෙන් නිදහස් වෙනවාද කියන කාරණය තීරණය වන්නේ සම්මා දිට්ඨිය ලබාගත් ප්‍රමාණයට. සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්තුනි අන්ධකාරීන කෙනෙකුට ආලෝකයක් දැල්වනා වගේ. දැඩි අන්ධකාරීන කෙනෙකුට ටිකෙන් ටික ආලෝකය දැල්වලා ලෝකයේ ඉහළම ආලෝකයට පත්වීම තමයි ධර්ම මාර්ගයේ ඉහළම මට්ටම වන නිර්වාණ අවබෝධයෙන් සිදු කරන්නේ. දැන් අපි කියමු අපි දැඩිවම අන්ධකාරයකින් අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කළ තියෙනවා ලෝකයේ දැඩි අන්ධකාරයක් ගැන. අංග 4කින් යුක්ත දැඩි අන්ධකාරයක් තියෙන අවස්ථාවක් ගැන. අහලා තියෙද මේ පින්නතුනි? ඒ අන්ධකාරයට කියනවා චතුරාංග සමන්නාගත අන්ධකාරය කියලා. අංග 4ක් කියන්නේ මොකද්ද? රාත්‍රී කාලයක මධ්‍යම රාත්‍රියේ ඒ වගේම වැසි වලාකුළු වලින් බර වෙච්ච අහසක ඒ වගේම ඝන කැලෑවක මැදෙහි මාසෙ පොයක් දවසක මොන කාරණා හතර. එතකොට මාසෙ පොයක් දවසක මධ්‍යම රාත්‍රියේ ඝන කැලෑවක අහස වැසි වලාකුළු වලින් බරව තියෙන අහසක් තියෙන්නේ. අන්න ඒ අහසක් තියෙන රාත්‍රියේක අන්ධකාරය තමයි චතුරාංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් දැඩියෝ අන්ධකාරයක් තියෙන අවස්ථාවක් ගැන කියන්නේ. ඒ වගේම තවත් අන්ධකාරයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි මේ පිනතුන් අහලෙත් සමහර විට සමහර ග්‍රහලෝක තියෙනවා. සූර්යාලෝකයේ නොවැටෙන ග්‍රහලෝක තියෙනවා. ඇයි එහෙම සූර්යාලෝකයේ නොවැටෙන්නේ? දැන් ලෝකේ තැන් තැන්වල ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක අතර සූර්යා ඉන්නවා. ඒ සෝලාර් සිස්ටම් කියන්නේ. එතකොට සෞරග්‍රහ මණ්ඩල තියෙනවා. ඒ සෞරග්‍රහ මණ්ඩල හුඟක් එකතු වෙලා තමයි ගැලැක්සියක් හැදෙන්නේ. ගැලැක්සි හුඟක් එකතු වෙලා තමයි යුනිවර්ස් එක හැදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ප්ලැනට්ස් ගත්තොත් ප්ලැනට්ස් කිහිපයක් තියෙන්නේ සූර්යා වටා. එක සෝලාර් සිස්ටම් එක තමයි තියෙන්නේ. එතකොට ඒ සූර්යාගෙන් ආලෝකයේ විහිදෙන සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට අන්ධකාරය. ආයි තව ඈතට ගිහලා තමයි ඊළඟ සෝලාර් සිස්ටම් එක තියෙන්නේ. එතකොට අන්තරීක්ෂය කියලා කියන්නේ සමහර සෝලාර් සිස්ටම් වල දැන් සූර්යයා හැම තියෙනවා, ඔහොමම වටේට ග්‍රහයන් තියෙනවා. තියෙනකොට සමහර ග්‍රහලෝකයන් මේ ඈතින් තියෙනවා, මේ ග්‍රහලෝක කීපයකට ආවරණය වෙලා තියෙන්නේ. සූර්යාලෝකය වැටෙන්නේ නැහැ. එතකොට ඒ ග්‍රහලෝක අර දෙකක් මැදට වෙලා මේකට ආවරණය වෙලා තියෙන නිසා මේ පැත්තේ තියෙන සමහර ග්‍රහලෝක වලට ආලෝකේ නැති නිසා සම්පූර්ණ අන්ධකාරයි. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ග්‍රහලෝක දැඩි අන්ධකාරයේ තියෙන්නේ. දැන් සාමාන්‍ය විද්‍යාඥයන් නම් කියන්නේ මේ වගේ ග්‍රහලෝක වල ජීවින් නැහැ කියලා. මොකද සූර්යාලෝකේ නොවැටෙනවා නම් ජලය නැහැ, ජලය නැත්තම් ශාක නැහැ, ශාක නැත්තම් ජීවින් නැහැ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒක විද්‍යාඥයන්ගේ උපකරණවලට අහු වෙන මට්ටමින් තමයි ඒ කියන්නේ. නමුත් බුදුදහමේ සඳහන් වෙනවා මේ වගේ තැන්වල සත්‍යයන් ඉපදෙනවා. ඔව් උපකරණවලට අහු වෙන්නේ නැහැ ඒ සත්‍යයන්. කර්මානුරූප ඉපදෙන්නේ. කර්මානුරූපව මේ දැඩි අන්ධකාරයේ මේ ග්‍රහලෝකවල සමහර සත්තු ඉපදෙනවා. මුළු ජීවිත කාලයම අන්ධකාරයේ ඉන්නේ. ඉපදෙන්නේ අන්ධකාරේ, ජීවත් වෙන්නේ අන්ධකාරේ, මරණයටපත් වෙන්නේ අන්ධකාරේ. මේක තමයි ධර්මයේ සඳහන් වෙන විදිහට තියෙන දැඩියම අන්ධකාරය. මොකද දැන් මනුස්ස ලෝකයේ අර චතුරංග සමානාගත අන්ධකාරය තියුණා නම් ඒක රාත්‍රී කාලේ විතරයි, දවල් වෙනකොට ආයෙ එනවා ආලෝකය. නමුත් මේ ග්‍රහ ලෝක වලට එහෙම නෙවෙයි. අති දීර්ඝ කාලයක් දැඩි අන්ධකාරය මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම අන්ධකාරය ගැන සඳහන් කරද්දී උන්වහන්සේ තවදුරටත් සඳහන් කරනවා අර අන්තරීක්ෂ කියන ග්‍රහ ලෝක වල තියෙන මේ අන්ධකාරයටත් වඩා ලොකු අන්ධකාරයක් තවත් ලෝකේ තියෙයි කියලා. ඊපස් ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි මොකක්ද ඒ අන්ධකාරය කියලා. ඒ අන්ධකාරය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් දුක දන්නේ නැත්නම්, දුකට හේතුව දන්නේ නැත්නම්, දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙක් නොදකිනවා නම් ඒ තැනැත්තා භෞතික වශයෙන් ලොකු ආලෝකයේ ඉන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා සඳහන් කරනවා අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝකවල අන්තරීක්ෂ කියන නිරයටත් වඩා දැඩි අන්ධකාරයකයි ඒ තැනැත්තා ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ මානසික අන්ධකාරය දුරු කරන තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට ධර්මාවබෝධය තුළින් මේ ආලෝකයේ ලැබෙන්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපට අවබෝධයක් ලැබෙනවා. ඒක හරියට දැඩි අන්ධකාරී ඉන්න වෙලාවට එක පාර හරියට විදුලියක් හිටු වගේ සාමාන්‍යයෙන් බණ ටිකක් අහනකොට පොඩ්ඩක් ආලෝකයක් එනවා. හයි නැති වෙලා යනවා. අයි තාතව බණ අහනකොට නිකන් ගිනි පෙල්ලක් දැල්ලුවා වගේ තව ටිකක් වෙලාවක් තියෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට නිකන් හරියට ග්‍රහ තාරකාවක් ඈත තාරකාවක පොඩි ආලෝකයක් ලැබෙනවා වගේ. ආයි ටිකක් යනකොට අර කලාමැදිරි වගේ ටික ටික ඕම් පොඩ පොඩ ආලෝකේ ලැබිලා කලක් යනකොට හඳ වගේ ආලෝකයක් ලැබෙන දායකසුත් තියෙනවා. ඔහොම ගිහිල්ලා ඉහළම ආලෝකේ ලැබෙනකොට කොහොමද? හරියට සූර්යාලෝකයේ පෑවගේ සම්පූර්ණ ආලෝකයෙන් අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක තේරෙනවා අපට. ඒත් අන්නේ තේරෙන තමයි අපේ බුද්ධිය දිනු වෙලා අපේ දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට මෙන්න මේ ආලෝකයේ කරා යන ගමනේදී ආලෝකයේ දිනු කරන හේතුවන කාරණා හතරක් ගැන සඳහන් වෙනවා. ප්‍රඥාව දිනු වෙන පඤ්ඤා වුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා. පඤ්ඤා වුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ ප්‍රඥාව වර්ධනය කිරීමට හේතුවන කාරණා ඇතුළත් සූත්‍රය. ප්‍රඥාව දිනු වීමට හේතුවන කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මොකක්ද ඒ හතර? ඒ හතර තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ධර්මයේ විස්තර කළ දෙන කල්යාණ මිත්‍රකුයි ආශ්‍රය. දෙවනි කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්ම ශ්‍රවණය කිරීම. ඊළඟට ඒ අහබු ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. ඒ වගේම ඒ දහම අනුව ඔය ජීවිතය පවත්වා ගැනීම ධර්මානුධර්ම ප්‍රතිපදාව. අද අපි මේ පින්වතුන්ට අත්පත්‍රිකාවක් දීලා තියෙනවා. අපි මේට කලින් ගිය අවුරුද්දේ කරපු ධර්ම දේශනාවක කරුණුත් මේට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඊටත් වඩා තවත් ගැඹුරින් අපි මේ හෑන්ඩ් අවුට් එක විස්තර කරලා තිනවා. අද අප මේ සාකච්ඡා කරන සියලුම කරුණු මේ කරුණවල සාරාංශය මේ අත්පත්‍රිකාව තුල තියෙනවා. මෙතෙන්දිත් පිනුතුන බලන්න පුළුවන්. පස්සේ ගිහිල්ලත් තවත් කියවලා දැනුම දිනු කරගන්න පුළුවන්. දැන් අපි කාලයක පටන් වසර කීපයක් තිස්සේ කරන මෙහෙ විතරක් නෙවෙයි බොහෝ තැන්වල අපි කරන ධර්ම දේශනාවල ධර්ම සාකච්ඡාවලදී මේ වගේ අපි අත්පත්‍රිකාවක් දෙනවා. ඒ කරන ධර්ම දේශනාවට සාපේක්ෂව වැදගත්ම කරුණු ටික අපි සාරාංශගත කරලා දෙනවා. ඇයි එහෙම දෙන්න හේතුව? මොකද පින්නතුන් හේතුව තමයි දැන් අපි ධර්ම දේශනා කරනකොට පින්නතුන් හුඟා හොඳට බණ අහගෙන ඉන්නවා. බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනකමින් අහගෙන ඉන්නවා. ඒ වගේම කොයි හාමුදුරු කෙනෙක් බණ කිව්වත් බණ කියලා උනාට පස්සේ කියනවා හරි හොඳ බණක් කියලා. කවදාවත් අපි පින්නතුන් බණ නරකයි කියන්නේ නැහැ. කොයි හාමුදුරු කෙනෙක් කියලා බණ කිව්වත් හරිම හොඳ බණක් අද නම් කිව්වේ කියලා තමයි කියන්නේ. හැබැයි ඒ කොච්චර හොඳයි කියලා කිව්වත් සතියකින් දෙකකින් පස්සේ අහුවත් මොනවද කිව්වේ කියලා ඇතැම් විට බොහෝ විට අපට මතක නැහැ. ඉතින් ඒක තමයි ස්වභාවය. නමුත් ඒක හැකිතාක් දුරට මගහැරවීම අදහසින් තමයි අපි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. ඉතින් ඔබටත් තමන් ඇහුවේ මොකද්ද කියන එක ගැන පස්සේ වුණත් තමන්ට ආවර්ජනාවක් කරන්න පුළුවන් මෙවැනි දෙයක් තමන්ගේ අතේ තියෙනවා නම්. ඒ නිසා තමයි අපි මේ විදිහට කරන්නේ. ඉතින් මේ ධර්ම කරුණ පිනතුනේ හුඟක් ගෞරවයෙන් මේක ආවට ගියාට මේව පරිශීලනය කරන්න එපා. අපි ධර්මයට ගෞරව දක්වන තරමට තමයි දහම අපට අපේ ජීවිතවලට ඇතුළට යන්නේ. ඒ නිසා මේ කියන්නේ පිනතුනේ නිකන් දහමක් නෙවෙයි. බුදුහාඳුරෝ සාරාසංගය කල්පලක්ෂ්‍යයක් කරපු පරිත්‍යාගයක කැපවීමක් මේ. මේ හැම දහම් පදයකම බුදුහාඳුරන්ගේ දහදිය කඳුළු වෙහෙස තියෙනවා. ඒ නිසා දවසක දෙක උත්සාහයක් නෙවෙයි. සාරාසංගය කල්පලක්ෂ්‍යයක් ඇස්සිස් මස්ලේ දන් දීලා කරපු මහා පරිත්‍යාගයක ප්‍රතිඵල තමයි අද අපට මේ ලැබිලා තියෙන්නේ. හිතන්න එපා මේක සරල දෙයක් කියලා. අපිත් මේ සඳහා හුඟක් පින් කළා තියෙනවා මේක ලබන්න. ඉතින් ඒකෙන් අපට ඒ ධර්මයේ අපට ලැබෙනකොට අපිත් ගෞරවයෙන් මේ ධහම බාර ගන්නට ඕන. ඒ ධර්මයට අපි ගරු කරන්නට ඕන. එහෙම වුණු තරමට තමයි අපට මේක මේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. වගේම මතු ජීවිතවලත් අපට ධහම ලැබෙන්නේ අපි එහෙම ධර්මයට ගරු කරෝතින්. ඒ නිසා බොහොම ගෞරවයෙන් අපි මේ ධහම් පත්‍රිකා පරිශීලනය කරන්නට ඕන. ඉතින් ඒ කාරණියත් මතක් කරමින් ඉතින් සම්මාදිටිය ලැබීම සඳහා හේතු වන කරුණු හතරක් තමයි පඤ්ඤා බුද්ධි කියලා හැටියට මේ හතර දක්වන්නේ. මොනවද හතර? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඒතර පින්නතුනි මේ කරුණු හතර ලැබෙන්න අපේ ජීවිතයට ලැබෙන ප්‍රධානම කාරණයක් තමයි සම්මාදිටිය කියන කාරණය. නුවණ අපට ලැබෙනවා. මේ සම්මාදිටිය ලැබිච්ච ප්‍රමාණයට තමයි පින්නතුනි අපි ධම්මාගේ අනිත් කරුණු වලින් ඉදිරියට යන්නේ. ඒ නිසා සම්මාදිටිය ලබා ගැනීම සඳහා මේ කරුණු හතර බුදුහාමුදුරෝ සූත්‍ර ගානක අවධාරණය කළ තියෙනවා. මේ හතරේ වැදගත්කම පින්නතුනි සූත්‍ර ගානක එක දිගටම සඳහන් කරනවා. මේක හැම කෙනාටම ඉතාම වටින කරුණු හතරක් කියලා. ඒ විතරක් නෙවෙයි ආධ්‍යාත්මික ගමන් මගේ සෑම ස්තරයකම ඉන්න අයට හැම මට්ටමකම ඉන්න අයට කියනවා මේ කරුණු හතර පරිශීලනය කරන්න කියලා. සෝ ප්‍රත්‍යඥාන කෙනාටත්, සීක පුද්ගලයාටත්, අසීක පුද්ගලයාටත් හැම දෙනාටම ගිහි පැවිදි හැම දෙනාටම බුදුහාඳුරු උනන්දු කරනවා මේ කරුණු හතර පුළුවන් තරම් ජීවිතය එකතු කරගන්න කියලා. ඒන් පළවෙනි කාරණේ තමයි පිනතුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක. කල්‍යාණ මිත්‍රාශ්‍රය තමයි මේ සදහම් මගේ අපි කොච්චර දුර යනවද කියලා තීරණය වෙන කාරණේ. වරක් ආනන්ද හාමුදුරුව බුදුහාඳුරණ ළඟදී සඳහන් කළා බුදුහාඳුරණේ මට එක්තරා කාරණයක් වැටහෙනවා. මොකද කාරණය මේ ශාසන බ්‍රහ්මචර්යාව භාගයක්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය මත නේද කියලා මට වැටහෙනවා කියලා සඳහන් කළා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාම දේශනා කරනවා මාහේවන් ආනන්ද සකල මේවෙහි දම් බ්‍රහ්මචාරයන් යදි දම් කල්යාණ මිත්‍තතා, කල්යාණ සහයතා, කල්යාණ සම්පවංකතා කියන. ආනන්ද සම්බුද්ධ ශාසනයෙන් භාගයක් නෙවෙයි. මේ මුළු සමස්ත සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය මත. කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, කල්යාණ මිත්‍රයන්ට අවනත වෙන්නට ඕන, කල්යාණ මිත්‍රයන්ට නැමෙන්න ඕන කියලා. මේක පිණිස ඉතාම වැදගත් දෙයක්. අපට ජීවිතයේ ඇත්තම කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා. හැබැයි ලැබුණට සමහර විට අපි දක්ෂ නැහැ මේ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න. අපේ ළඟ ගුණ දහම් තියෙනට ඕන, අපේ ළඟ නුවණක් තියෙනට ඕන, කෙනෙක් හමු වුණාම සැබෑ කල්යාණ මිත්‍රයෙක්ද කියලා හඳුනා ගන්න. ධර්මයේ දන්න කෙනෙක් මුණ ගැහුණොත් පිනතනි. ප්‍රධානම දේ තමයි දැන් අපට කෙනෙක් මුණ ගැහුණා ධර්මයේ හැසිරෙන ධර්මයේ කියන කෙනෙක් කියලා හමුනෝතින් අතුන තියත් එක සාකච්ඡා කරනවා. එතැන්මිට අපට වඩා දන්න දෙයක් එයා දන්නවද කියලා බලන්න සාකච්ඡා කරනවා. හැබැයි සාකච්ඡා කරන්නේ ධර්ම කරුණුමයි සාකච්ඡා කරන්නේ. වෙන පුද්ගලයන්ගේ චරිත නෙවෙයි අපි බලන්නේ. පුද්ගලයන් මොකද හැකියාවක් කරනවාද ඒව නෙවෙයි ඇත්තම බලන්නේ. ධර්මයමයි ධර්මයේ තුලින්ම තමයි සාකච්ඡා කරන්නේ කොතන දුර කොච්චර දුරක් යා ගිහිලද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්නේ සාකච්ඡාවෙන් කියලා. සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණයක් තියෙනවා. කෙනෙක් හුඟා පොතපත ලියපු කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. නමුත් ඒ පොත් 100ක් කෙනෙක් ලියපු කෙනෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි විනාඩි 5ක් යැස් එක ධර්ම සාකච්ඡාවක් කරොතින් අපිට හිතා ගන්න පුළුවන් යා කොතනද ඉන්නේ කියලා. එතකොට එයා කොහොමද ලෝකෙ දෙස බලන්නේ? කොහොමද ඉහෙළම දැක්මකින් එයාගේ ජීවිත දර්ශනය මොකද්ද කියලා සැලකිලි ප්‍රමාණයක් අපිට තීරණය කරන්න පුළුවන් විනාඩි 5ක් යැස් එක සාකච්ඡා කරොතින්. අන්න එහෙම දෙයක් පිනවදින. හැබැයි අපිට ඒක නපි බුද්ධිමත් වෙන්න ඕනේ ඒක. නැත්නම් අපි වෙන වෙන ප්‍රශ්න අහන්නේ. එයා උපාධි ගත්තේ කොහෙන්ද? විශ්වවිද්‍යාලෙ මොකද්ද? රැකියාව මොකද්ද? දරුවෝ කොච්චර ඉගෙනගෙනද? අපිව තමයි නැත්නම් ආන්නේ. ඒක හොඩ බලාගන්න බෑ. එයාගේ ජීවන දර්ශනය, එයා ලෝකේ දකින්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්න වලින් තමයි එයා ඉන්න තැන අපි තීරණය කරන්නේ. ඒ නිසා වෙනතුනේ කල්යාණ මිත්‍රාශ්‍රය ඊටම වැදගත්. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන එකතකින් අපි බුද්ධිමත් වෙන්න ඕන. දහම තුල බුද්ධිමත් වෙන්නට ඕන. ලෝකෙතල බුද්ධිමත් කියලා කියන්නේ ඉහළ උපාධියක් ලැබලා ඉහළ තැනක වැඩ කරෝතින් තමන්ගේ දරුවෝ වාසි ඉහළට ඉගෙන ගත්තොත් ඒක තමයි ලෝකෙ හිතන්නේ. නමුත් දහම තුල එහෙම බලන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තුල අපි දක්ෂ වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍ර හඳුනා ගන්න. ඊළඟ කාරණේ තමයි අපි නිහතමානී වෙන්නට ඕන. අනතිමානී ගුණ අපේ ළඟ තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුණාම අපේ ළඟ තියෙන සුසුකන් එයාගේ ළඟ කියලා අපේ ලොකු කෙනෙක් කියලා කියන නෙවෙයි. අපි එතෙන්දී නිහතමානී වෙන්නට ඕනේ එයා දන්න කරුණ ටික අපේ ජීවිතේට ගන්න. දැන් මේ පිනතුන් අහලා ඇති සරුත් හාඳුරෝ කලින් සඳහන් කළේ උපතිස්ස කියලා. සරුත් හාඳුරෝ කියලා කියන්නේ බොහොම නුවණැති කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේට විතරයි ප්‍රඥාවෙන් දිවෙනු උනේ සරුත් හාඳුරෝ. උපතිස්ස පරිබ්‍රාජ්‍යක කියලා අපි කියන්නේ. උපතිස්ස කෝලිත දෙන්න මේකට හිටියේ. ඉතින් මේ උපතිස්ස කාලයක්ම ධර්මය හොයාගෙන ගියා. තමන්ගේ අහලුවත් එක්ක ගිහිල්ලා දෙන්න දෙපැත්තකට ගිහිල්ලා දෙන්න තීරණය කළා. අපි දෙන්නගෙන් කවුරු හරි කෙනෙකුට ධර්මය මුණ ගැහුනොත් අපි නැවත හමු වෙලා ධර්මය සාකච්ඡා කරමු කියලා. එහෙම ආපු දෙන්නෙත් තමයි මේ දෙන්න. ඒතරක් නෙවෙයි. සරුවත් සාන්දරංගේ බොහොම ගුණ තිමිච්ච කෙනෙක්. ආත්මභාව 100 ගාණක්. 500 ගාණක් කියලා කියනවා. එක දිගටම බ්‍රහ්මචාරියාව රැගෙන ආපු කෙනෙක්. දැන් සරුවත් හඳුරෝ පිරුවන් පාපවත් සාරේදී බුදුහාඳුරෝ උන්වහන්සේගේ අර ධාතුන් වහන්සේලා අරගෙන අලු ටික අරගෙන මේ ගාථා 500කින් සරුවතනගේ ගුණ වර්ණනා කළා. උන්වහන්සේගේ ප්‍රඥාව, නිහතමානීකම, ගුණගරුත්වය මහ පුදුම දෙයක් උන්වහන්සේ අපට ඉතින් අනිවාර්යයෙන්ම සරුවතනගේ පිළිබඳ තියෙන කතා ප්‍රවෘත්ති පොත්පත් හැමෝටින් කියවලා බලන්න. ඉතින් උන්වහන්සේගේ මහා ගුණ සමුදාය තිබගෙන බ්‍රාහ්මණාගමේ කෙනෙක් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට එනකොට මුළු ඉන්දියාවේ තියෙන සියලුම දර්ශන ඉගෙනගෙන තියුණේ. දර්ශන, ආගම්, භාෂා, ලක්ෂණ ශාස්ත්‍රයේ, ජ්‍යොතිෂය ඒ ඉගෙන ගන්න තියෙන සියලුම දේවල් ඉගෙනගෙන තියුණේ. ඒකේ පරතරට ගිහිලා තියුණේ. හැබැයි එහෙම කෙනෙක් වුණත් මේ උපදේශ බලන්න අර අත්ජිහාඳුර මොන ගැහිච්ච වෙලාවේ උන්වහන්සේට මොන ගැහෙන බුදුහාඳුර මොන ගැහෙන කලින් අත්ජිහාඳුරනේ හම්බුනේ. අර පස්වග මහණුන්ගේ එක හාඳුරු කෙනෙක් පඩිනකොට තමයි මොන ගැහුනේ. ඉතින් ඒ හාඳුරු දැකලා පැහැදිලා තමයි බණ ඇහුවේ. ඒ බණ අහන්න කලින් සරුවතනරු කියනවා ඔබ වහන්සේගේ ඉන්ද්‍රියම් ප්‍රසන්නයි, ඔබ වහන්සේ මොකක් හරි දහමක් දන්නවා මට ඒක කියන්න කියලා. ඊට පස්සේ ආචාර්ය හඳුරුගේ මම නම් වැඩිපුරම දන්නේ නැහැ, මම ළඟදී මහානෙච්ච කෙනෙක්, මම බොහොම ටිකයි දන්නේ කියලා. නමුත් සරුවතනරු කෝ නෑ කමන්නේ ඒ දන්න ටික මට කියන්න කියලා. ඉතින් ඒ කියපු ගාථාවේ යේ ධම්මා කියන ගාථාවනේ, හේතුප්පව කියන ගාථාව. ඒ ගාථාවේ පද හතරෙන් පළවෙනි පද දෙක කියනකොටම සරුවත් හාඳුරෝ සෝවන් වුණා. ඉතින් ඒ තරම් නුවණක් තිබිච්ච කෙනෙක්. උන්වහන්සේගේ නිහතමානීකම නිසා තමයි ඒ දහම ලැබුණේ. ඒ විතරක් නෙවෙයි මහසේ පිරුවන් පානකම්ම අරස්සජි හාඳුරණ හුඟක් ගරු කරා. අරස්සජි හාඳුරු ඉන්න පැත්තට හිස දාලා තමයි සැතපෙල තියෙන හැමදාම. ඒ තරම් මහා ගෞරවයක් දක්වලා තියෙනවා. ඉතින් පින්න තුනේ එතෙන්දී දැන් අපි කතා කරේ කල්‍යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට අපි බුද්ධිමත් වෙනවන කල්‍යාණ මිත්‍රයන් හඳුනගන්න, කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. ඒ වගේම ඒ දහම ඕන් විසින් කියන දේ අහන්නට පුළුවන් සුවච බවක්, අපේ අවධානයක් යොමු කරන්න පුළුවන් මානසිකත්වයක අපි ඉන්නට ඕන. මෙතෙන්දී පේනවා තියෙන වයස එච්චර ගැටලුවක් නෑ අපට. අපේ අපිට බාල කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිමල් කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් වයස ගත්තොත් ඉතින් වයස කොටස් කිහිපයකට බෙදෙනවා. එකක් තමයි කායික වයස. කායික වයස කියන්නේ මොකටද? අපට උපැන්න සාතිකයේ තියෙන වයස. ඒකට බුදුදහම එච්චර සැලකිල්ලක් නෑ ඇත්තෙන්ම. තව එකක් තියෙනවා මානසික වයස කියලා. මානසික වයස කියන්නේ කෙනෙක් තමන් ගැන හිතාගෙන ඉන්න වයසක් තියෙනවා. දැන් සමහර කෙනෙක් කියනවා අවුරුදු 60 නම් තියා 40 කෙනෙක් වගේ කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි මානසික වයස කියලා. සමහර අවුරුදු 30ක කෙනෙක් ඉන්නවා. නමුත් මානසිකයා 50ක කෙනෙක් මානසිකත්වයකයි ඉන්නේ. ඒකට කියනවා මානසික වයස කියලා. ඒක ගැනත් බුදුදහම එච්චරම සැලකිල්ලක් නැහැ. නමුත් බුදුදහමේ තවත් වයසක් ගැන කියනවා. ඒ මොකද්ද? ඒ තමයි ආධ්‍යාත්මික වයස කියන එක. ස්පිරිචුවල් ඒජ් කියන එක. ෆිසිකල් ඒජ් එකක් තියෙනවා, මෙන්ටල් ඒජ් එකක් තියෙනවා, ස්පිරිචුවල් ඒජ් එකක් තියෙනවා. තොර ස්පිරිචුවල් ඒජ් එක කියලා කියන්නේ ආධ්‍යාත්මික කොච්චර වයසක් පරිණත කෙනෙක්ද කියන එක. දැන් මේ වයසෙන් වැඩි වුණාට බය වෙන්න දෙයක් නැහැ. දැන් කායික වයසෙන් වැඩි වෙනකොට නම් අපි හුඟක් බයයි. සමහර වයස කියන්නත් ලැජ්ජ ඇහුවොත් එහෙම අවනාප වෙනවා, ජීවිතේට කතා කරන්නත් නැතලක්ක. වයසෙම කීයද කියලා ඇහුවොත්. පින්නතුනේ නමුත් ආධ්‍යාත්මික වයසෙන් ඉහළට යන්න ඒක වාසියක්. ඒ කියන්නේ යා බුද්ධියෙන් වයසයි පරිණතයි. දැන් අශෝක රජතුමා මුලින් පැහැදුනේ කාටද? ධර්මාශෝක රජතුමා. හර නිග්‍රෝධ පොඩි හාමුදුරන්ට අවුරුදු 7ක කෙනෙක්. ඒ අවුරුදු 7ක කෙනෙක් තමයි මේ මහා ප්‍රතාපවත් රජ කෙනෙක් වෙනස් කළේ. නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ. ඉතින් මේ උන්වහන්සේ වයසින් අඩුණාට ස්පිරිචුවල් ඒජ් එකකින් වැඩි එක. ඒ වගේම මේ පිනුතුන් අහලා ඇති බුදුදහමේ සඳහන් වෙනෝ ඒහිබික්කෝ පැවිදුක සම්බදාව කියලා. බුදුහාඳුරන්ට සමහර ස්වාමීන් වහන්සේට මුණ ගැහුණාම අත දික් කළා ඒහි බිකු කියලා ආමන්ත්‍රණය කරනවා. එහෙමද අවුරුදු 7 කෙනෙකුට උනත් එහෙම හැම කෙනාටම නෙහෙම බොහොම වාග්ය සම්පන්න තියෙන ඇට එහෙම කතා කරන්නේ. එයා අවුරුදු 7 කෙනෙක් උනත් එයා ඉස්සරහට එනම අවුරුදු 60ක කෙනෙක් වගේ පැවිදි උපසම්බඳන ලබල එනවා කියලා කියනවා. ඒකට දැන් මෙතින්නේ මොකක්ද වෙන්නේ? වයස වැඩි වෙනවද යාගේ? ශරීර වෙනස් වීමද වෙන්නේ? නෑ ශරීර වෙනස් වීම නෙවෙයි. එයාගේ වෙන්නේ ආධ්‍යාත්මික පරිණත භාවයයි වෙන්නේ. ඈ මානසිකව යා මහා ජීවිත පරිඥානයක් දැන් අවුරුදු 60 කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේ හුඟා තේරුම් ගත්ත කෙනෙක්. විස්රාම යන කාලෙ වෙනට තමයි තේරෙන්නේ. 60 කියන්නේ ඉතින් විස්රාම යන කාලෙන් 60 පහනේ. කොහොම දෙනට එතකොට තමයි ජීවිතේ තේරෙන්නේ හුඟක්. කලබල ගතිය අඩු වෙලා හුඟා තැම්පත් වෙලා එන්නේ ඒ කාලෙට තමයි. නමුත් ඒ කාලෙන්ට වයස ඔක්කොම ගිහිලි ඉවරයි. වෙනතෙන් නමුත් බුදු සමයේ හැටියට නියම විදියට නම් ඒ ජීවිත පරිඥානයේ වයසට යන කලින්ම මානසික වෙන පරිවර්තනයක් මේක. ඒතර අන්නේ පරිවර්තනය තමයි වැදගත් කොටස. කලින්ස අපි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනකොට අපට වයස එච්චර අදාළ වෙන්නේ නැහැ. කායික වයස. දැන් ඔබේ දරුවෙක් ඉන්න පුළුවන්. ඔබේ සහෝදරයෙක් සහෝදරියක් ඉන්න පුළුවන්. ඔබට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි වයසින් අඩුවේ කියලා හිතන්නේ හැමදේම යාට උගන්නන්න ඕන කියලා. අපේ සාමාන්‍ය ලක්ෂණය තමයි වයසෙන් අඩු වෙනන් දරුවෙක් නම් විශේෂයෙන් හැම දෙයක්ම අපි උගන්වන්න බලන්නේ මෙහෙම ඉන්න මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කිය කියන්නේ පින්නතුනේ එච්චරම අපි උගන්වන්න යන්න ඕනේ අපට යාලා අනුතුරු වලට පත් වෙන දේවල් වලින් වළක්වලා ලොකු වැරදි වලින් බේරණ එක සාමාන්‍ය දෙයක්. නමුත් හැම දෙයක්ම අපි කියන විදියටම ඉන්න ඕන කියලා එකක් නැහැ. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අපට වඩා සසර ගුණධම් දිනු කරගෙන එන කෙනෙක් යා අපිට එයාට උගන්වන්න නෙවෙයි අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට එයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් එහෙමයි අපිට මුණ ගැහෙන අපේ ජීවිත කාලේ. ඒ නිසා කල්යාණ මිත්‍රයන් තත්ත්වෙදි පින්නතුනේ බාහිර ලක්ෂණ වලින් අපිට හඳුනා ගන්න බෑ. විශේෂයෙන් අධ්‍යාත්මික දිනුවත් එක තමයි කල්යාණ මිත්‍රයන් අපිට හඳුනා ගන්න තියෙන්නේ. එහෙම අපිට නිකන් ලැබෙන්නේ අපි යම් කිසි විදියක එක පැත්තකින් ಗುಣධමක අපි ඉන්නට ඕන. ಗುಣධම අපි හඳුනාගෙන තියෙනට ඕන, අපි බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නැත්නම් අපට ಗುಣධම් හඳුනා ගන්නවත් බෑ කෙනෙක්ගේ. හොඳ ಗುಣධමක් තියෙන කෙනෙක් අපට පේන ඇතැමිට ඒ අඩුපාඩු තියෙන කෙනෙක් වශයෙන් අපට පේන. දැන් ඇතැමිට අඩුවෙන් කතා කරන කෙනෙක් දැක්කම අපට පේන ඇතැමිට ඒ ආඩම්බරයි. එයා ඇතැමිට මෝඩයි. ඒ වගේ තමයි අපට හිතෙන්නේ. ඇතැමිට එයාගේ පරිණත බව නිසාම එයා හැසිරෙන විදිහ එක එකයි. දැන් සමහර රහතන් වහන්සේලා ඉඳලා තියනවා මේ සම්බුද්ධ ශාසනය බොහොම අඩුවෙන් කතා කරපු ස්වාමීන් වහන්සේලා. ඒක විශේෂ වතක් විදිහටත් කියනවා. වෘතයක් ඒක. සාමාන්‍ය බාහිර වෘත නෙමෙයි මේ සම්බුද්ධ ශාසනය තුළම තියෙන වෘතයක් විදිහට කියන මේක මේ එවැනි ස්වාමීන් වහන්සේ ගැන සඳහන් වෙනවා. නාලක හැඳුරෝ. උන්වහන්සේ හුඟක් අඩුවෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම එක පාරක දෙවරක් යන්නේ පිණ්ඩපාතේ. එක ගමක දෙපාරක් ඉන්නේ, එක ගහක් යට දෙපාරක් ඉන්නේ. එක පාරක දෙපාරක් පිණ්ඩපාත යන්නේ. කොහොම අමාරු වෘතයක් ඒක උන්වහන්සේ රහත් වෙච්ච ගමන් පිරන් පාපු බය සඳහන් වෙන්නේ. ඉතින් යසේ වේතත් ආධ්‍යාත්මික දිනු වෙන එකේ විවිධ විදිහේ වෙනස්කම් තියෙනවා. දැන් ආනන්ද හැඳුරු හුඟක් කතා බහ කළා. ආනන්ද හැඳුරු හුඟක් ඈත් එක බොහොම සමාජශීලී වාසය කළා. මහා කාශ්‍යප හැඳුරු බොහොම මිනිසුන්ගෙන් ඈත් වෙලා හිටියේ. නමුත් පිණ්ඩපාතේ ගිහිල්ලා ඒකෙන් සමීප වුණා. දැන් මහා කාශ්‍යප හැඳුරු කියලා කියන්නේ සඳක් වගේ කියලා කියන්නේ. ඇයි සඳක් වගේ කියලා කියන්නේ? සඳාපට පේන්නේ අපේ ළඟ වගේ කියලා පේන්නේ. අපි යනකොට අපිත් එක්ක යනවා වගේ කියලා පේන්නේ. අපි නැවතිනකොට නැවතිලිනවා වගේ කියලා හිතෙන්නේ. නමුත් හඳට සමීප වෙන්න බෑ ඒක. අපේ ළඟම ඥාතිවරයෙක් වශයෙන් අපට දැනෙන හඳ. ඒ නිසා හඳ මාම කියලාත් අපි කියන්නේ. නමුත් වෙනතුනේ කවදාවත් සමීප වෙන්න බෑ අපට ඒක. සරියොත් තමයි මහකාශ්‍යප මහඳුරුත් ඒ වගේ කෙනෙක් කියලා කියන මහකාශ්‍යප මහඳුරුත් බොහොම සුවිශේෂී ගුණ තිමිච්ච කෙනෙක් කියලා සඳහන් කරනවා. ඉතින් රහතන් වහන්සේලගේ චරිත ගත්තොත් විවිධ චරිත ලක්ෂණ තියෙන හැම දිනම එක වගේ නෑ. සමහර අය නිහඬයි, සමහර අය බොහොම ප්‍රියශීලී කතා බහ කරනවා, සමහර අය බොහොම ඈතින් ඉන්නේ, සමහර අය මිනිසුරු පිංකම් කරගන්න තැන්වලදී හුවා ප්‍රසිද්ධ වෙලා ඉඳලා තියෙනවා, සමහර අය බොහොම හැංගිල වගේ ඉඳලා තියෙනවා. මේ එකම රහතන් වහන්සේලා. ඒ නිසා අපට එක ලක්ෂණ මෙන්න මේ කෝණයෙන් විතරයි ඉන්න ඕනේ කියලා එකක් නෑ. හැබැයි ඒ හැම දිනකම බුද්ධිමත් ධර්ම සාකච්ඡා කරොත් ඉන්නේ හැම දිනම එකම තලයක ඉන්නේ. එතකොට අපි මේ කල්යාණ මිත්‍රයන් ගැන කියන්නේ කල්යාණ මිත්‍රයන් ගැන සඳහන් කරන හරියට කන්දක ඉහළට වහින වැස්සක් කියලා. කන්ද ඉහළට වැස්සක් ඇස්සාම පොඩි පොඩි දියලි පිරිලා ලොකු දියලි පිරිලා ටිකෙන් ටික ගංගා පිරිලා ගිහලා මොහොත සස්ත්‍රීක වෙනවා. ඒ පලාතම සස්ත්‍රීක වෙනවා. අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍රයන් නැමැති වැසි ධාරා අපේ ජීවිතයට ලැබෙනකොට ජීවිතයේ තියෙන සකලවිධ අඳුරු පටල දුරු වෙලා ජීවිතය සම්පූර්ණයම සස්ත්‍රීක වෙනවා කියලා. කල්‍යාණ මිත්‍රාශ්‍රය සමග මේක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි පින්වතුනි. සතර හුඟක් පින්දහම් කළ ප්‍රාර්ථනා කියලා ලැබෙන දෙයක්. දැන් අපි ජීවිත කාලෙම වැඩිපුරම කියපු ගාථාව මේකනේ. ඕ නිමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම කියලානේ. ඕ මේ පින්කම හේතුවෙන් මට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන, ඕ නිවන් දකින කම්ම, ඕ ඒ අතුර ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවෙන් ලැබිච්ච දෙයක් මේක. හැබැයි ප්‍රාර්ථනාවෙන් ලැබිච්ච දෙයක් වුණත් ලැබුණට පස්සේ සමහර අයට මේක වටින්නේ අන්නේක ඇතියනේ. කල්යාණ මිත්‍රයන් අවවාදයක් දුන්නා, තැරෙමිට අපි කේන්ද්‍ර ගන්නවා මේ අපිට මොකද කියන්නේ කියලා. එහෙම තැරෙමිට අපි හිතනවා. මේක ලැබුණට පස්සේ අපිට හඳුනා ගන්න නුවණක් නෑ සමහරට. අන්නේක තමයි අභාග්‍යය. කෙසේවත් පින්නතුනි, ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි සද්ධර්මය කියන එක. ඒ ඇත් එක්ක අපිට නිකන් දේවල් නෙවෙයි පින්න අපිට තැරෙමිට රැකියාවක් හොයලා දෙන්න පුළුවන්. ඇතැමිට අපට ගියක් හොයලා දෙන්න පුළුවන්. අපේ දරුවන්ට උදව් කරන්න පුළුවන්. අපට මුණත් මොන හරි ණයක් තුරහක් දෙන්න පුළුවන්. නමුත් ඒව නෙවෙයි වෙනුතුනේ සැබෑ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන්නේ. සැබෑ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන දේ තමයි සද්ධර්මය. ධර්මයේ පින්නතුනි. නිකන් සාමාන්‍ය කරුණ නෙවෙයි. ධර්මය ලබා දෙන්න පුළුවන් ඉහළම සාරය මෙයා ලබා දෙනවා. ඇතැමිට එයා අපට හමු වෙන්නේ ජීවිත කාලය ඉතාම ස්වල්ප මොහොතක් වෙන්න පුළුවන්. හැබැයි ස්වල්ප මොහොතේදී ආලබා දෙන්න පුළුවන් ධර්මයේ ඉහළම වටිනාම ටික අපට ආලබා දෙනවා. ඇයි පින්තුනි එහෙම ලබා දෙන්නේ? කල්යාණ මිත්‍රයන් වහා මෛත්‍රී සහගතයි. කල්යාණ මිත්‍රයන් කියන අය සසර වහා දිග ගමනක් යා දන්නවා. දැන් අපට ඔබ අප මෙතන මොන ගහේ ඉන්නවා පින්තුනි සාදුකාරයක් පවත්වන්න. මේ අපිට දැන් මෙතෙන්දි මුණ ගැහිලා ඉන්න අය ගත්තා. දැන් අපි මේ ආත්ම භාවයේ එක එක තැන්වල ඉපදිච්ච අය. නමුත් වෙනතුනි සසර ගමනේදී අපි ගත්තොත් අපි හැමදෙනාම ඥාතින් වෙච්ච අය. දැන් බුදුහාමර දේශනා කළා අපි කවුරුවත් අපිට මේ ලෝකේ ඉන්න කවුරුවත් මවුන වෙච්ච, පියාණ වෙච්ච, දූ දරුවන් වෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා. ඉතින් ඒ එන ගමනේදී පින්නොදින අපිට හැමදෙයක්ම උදව් කරපු අය. ඒ නිසා ඒ උදව් කරපු අයට අපි ආය උදව්වක් කරනවා නම් කරන් තියෙන ඉහළම දේ තමයි ධර්මයෙන් කරන්න තියෙන උදව්ව. ඒ නිසා එයා සසර ගැන හුඟක් අවබෝධයෙන් ඉන්නේ. දැන් අපි ඇතැමිට මේ ආත්ම භාවයේ අම්මයි කියලා අපි හුඟක් අම්මට සලකනවානේ. ඇතැමිට අපේ ගෙදර අපි කියමු අපි සේවකයෙකුත් දාගෙන අම්මට සලකනවා කියලා කියමු. ඉතින් සේවකයලත් බැන බැන අම්මට සලකනවා ඇතැමිට සේවකයෙක් අඩුපාඩුවක් වුණත් කියනවා මෙහෙම සලකන්න කියලා බැන බැන ඇතැමිට. ඇතැමිට පිනතනේ අම්මා දැනට ඉන්න ආත්ම භාව හතර පහකදී අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. අර අම්මට සලකන දව සේවකයෙක් කොහමද සමහරට? ආත්ම භාව 25ක අම්ම කෙනෙක් වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හැපෙනසෙන යථාර්ථය ඇත්තෙන්ම තමන්ගේ ගෙදර දරුවෙක් ගත්තා දරුවට උපස්ථාන කරන්න අපි සේවකයෙක් ගන්න පුළුවන්. ඒ අපේ හිටින්න දුව හෝ පුතා ආත්ම භාව 5කදී අපේ දරුවෙක් වෙන්න පුළුවන්. අර සේවකයා තැමෙට ආත්ම භාව 10ක ආත්ම භාව 50ක දරුවෙක් කියලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ජීවිත අවබෝධය ලැබෙනකොට පේනසෙන මෙන්න මේව තමයි අපට සද්ධර්ම ශ්‍රවණිය තුලින් ලැබෙන අවබෝධය පේනතනි. එතකොට මෙන්න මේ දහම අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් නිසා කල්යාණ මිත්‍රයෙක් අපට ලබා දෙන ලොකුම දේ තමයි මෙන්න මේ සද්ධර්මය ඒකන ලබා දෙනවා. හිතවත් පැටි විතර දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කළා ඔබට සමීපතම කෙනෙක් ඉන්නවනම් ඥාති කෙනෙක් හරි හිතවතෙක් හරි ඉන්නවනම් ඒ කෙනාට ඔබ හුඟාකම ආදරේ නම් ඒ කෙනා ඔබ අහන් ඔබ කියන දේ අහන සූදානම් නම් ඒ කෙනාට මේ දුකේ ඇතිවීම නැතිවීම ගැන කියලා දෙන්න කියලා මේ සතර දුකෙන් නිදහස් වෙන මාර්ගයට කියලා දෙන්න කියලා ඔබට පොඩ්ඩක් හරි ජීවිත අවබෝධයක් ලැබුණොත් ඔබ ළඟම ආශ්‍රය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ හුඟාකම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් හැබැයි ඒ කෙනා ඔබ කියන දේ අහන සූදානම් වෙන්නත් ඕන නැත්තම් කරන්න යන්නේ ඒ කෙනාට ඔබ ආදරේ නම් ආදරේ නැත්නම් කමන්නේ ආදරේ නම් එයාට මේ දහම එයාටත් කියලා දෙන්න කියලා. ඇයි ඒකට හේතුව? යාණ කරන ලොකුම උපකාරය තමයි සද්ධර්මය කරන උපකාරය. යහළුවන්ට විතරක් නෙවෙයි. ඔව්. ඥාතීන්ට හැම දිනාටම ළඟම ඒ විතරක් නෙවෙයි. දැන් ධර්මාශෝක රජතුමා සෙල්ලිපි ලියලා තියෙනවා. සෙල්ලිපි වල ලියලා සඳහන් කළා තියෙනවා මගේ සතුරෝ ධර්ම අසත්වා මගේ සතුරෝ ධර්මයේ හැදිරෙත්වා කියලා. ඥාතින් යහලෝ විතරක් නෙවෙයි. හතුරන්ටත් ප්‍රාර්ථනා කරන අනේ කට්ටියක් ධර්මය අනේ කට්ටියක් ධර්මයේ හැදිරෙන්න කියලා. ඇයි වෙනදුනේ එහෙම කියන්නේ? කොච්චර කරුණාවකින්ද නේ හතුර වුණත් සසරේ තමන්ට මවදී මපියන් එච්චායි මේ. අනිත් දේ තමයි වෙනතුනේ හතුරෙක් වුණත් ධර්මයේ දැනගත්තොත් ධර්මයේ හැදිරුණොතින් ඔව් ඒ අය අසත්පුරුෂයන් වෙන්නේ නැහැ. ඔව් ඒ අය ඔබත් එක්ක අමනාප වෙන්න පුළුවන්. අපිත් එක්ක එකම අදහස් නැති අය කාලෙකදී අපිත් එක්ක අමනාප වෙන්න පුළුවන්. හැබැයි අමනාප වුණත් පින්නතුනේ ධර්මය දන්න කෙනෙක් නම් ඔව් එයා අසත්පුරුෂකම් කරන්නේ නැහැ. එයා අපිට හානියක් කරන්නේ නැහැ. මොකද එයා ධර්මය දන්නෝ. එයා කර්මය දන්නෝ. කර්මඵල දන්නෝ. ඒ නිසා අපිත් එක්ක අමනාපෙල ඈත්වල හරියන්න පුළුවන්. හැබැයි අපට හානියක් කරන්නේ එයා දන්නෝ හානියක් කරොත් එයාට නැවත ඒ කර්ම විපාක වෙන බව එයා දන්නවා. ඒ නිසා පිනතින ඔබ ළඟම ඉන්න අයට ධර්මයෙන් උදව් කරන්න ඕනේ ඇයි? ඒ අය හොඳ වෙන්න. මොකද ඔබ ළඟම ඉන්න අය ඔබට හතුරුකම් කරුවොත් ඔබට පුළුවන් ද සුවපහසුවෙන් ඉන්න? බෑනේ නේ. ඒ නිසා ළඟම ඉන්න අයට පිනතින පුළුවන් තරම් ධර්මය කියලා දෙන්න, ධර්මය අහන්න පොතපතක් හම්බවනොත්, CD එකක් හම්බවනොත් ඒකටත් දෙන්න. එතකොට ඔබට පහසුවේ ඔබ එදිනෙදා කටයුතු කරගන්න. ඉසේදෙන් තමන්ගේ දරුවෝ ඉන්නවනම් සහෝදර සහෝදරි ඉන්නවනම් ස්වාමි භාර්යාවන් ඉන්නවනම් එයාට පුළුවන් තරම් ධර්මයේ දෙන්න කොහොම හරි. සල්ලි දීලා හරි දෙන්න. ඈ මෙන්න මේ CD එක මෙන්න මේ පොත කියවුවොත් මෙන්න මෙච්චර ඩොලර් 25ක් දෙනවා 50ක් දෙනවා 100ක් දෙනවා කියලා හරි එහෙම කියලා හරි දෙන්න. කරන්න. අනේ පිළිසිටුමත් එහෙමනේ තමන්ගේ පුතාට කාලෙ සිට පුත්‍රයාට ඈ කහවණු 10ක් දෙනවා කියලානේ බණහන් යන කිව්වේ. ඉතින් ඒ වගේ පින්නතුනේ දරුවන්ට උනත් හොඳ පොතක් හම්බුනොතින් සල්ලි කීයක් හරි දීලා හරි මේක කියවන්න කියන්නේ. උපක්‍රමශීලී. ඔව් උපක්‍රමශීලී. පස්සේ දීපු සල්ලිත් එකම ඔබට දෙන්නයි. ධර්මයේ තේරිච්ච දවසට බය වෙන්න දෙයක් නැහැ. මේ ඒ නිසා පින්නතුනේ අපේ ළඟම ඉන්න අයට අපි මේ ධර්මයෙන් අනුග්‍රහ කරන්න ඕන. එතකොට ප්‍රඥාව දිනු කිරීම සඳහා එකක් තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම අහන්නට ඕන. ඇහුවට පස්සේ පින්නතුනි ඊළඟට ඒ ධර්මය අනුව අපි නුවණින් මෙනෙහි කරනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. පින්නතුනි බුදුහාමුදුරෝ සූත්‍ර ගානක විස්තර කරනවා මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වැදගත්කම ගැන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්නතුනි යෝනිසෝ මනසිකාරයට නොයේ කාර්ත බුදුදහම තුල තියෙනවා. හැබැයි අපට තේරෙන අර්ථය ගත්තොතින් ඉතාම සරල අර්ථයෙන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද කියලා ගත්තොතින් අපේ හිතට කෙලෙස් ඇති නොවන විදියටත් නැත්නම් අපේ හිතට රාග, ద్వේස, මෝහ ඇති නොවන විදියටත් ඒ වගේම හිතේ කුසල් දින වෙන විදියටත් අපි හිතන ක්‍රමය හිතන විදිය නැත්නම් මනස ආරක්ෂා වෙන විදියට අපේ ආකල්ප වෙනස් කර ගැනීම අපේ හිතට රාගයක්, ద్వේසයක්, මෝහයක් ඇති නොවන විදියට අපි හිතන විදියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් අපි උදේ සඳහන් කරානේ ප්‍රධාන වශයෙන් අපේ හිතට පීඩා එන එක කාරණයක් තමයි අපි අසුරු කරන පුද්ගලයන්ගේ තියෙන අඩුපාඩුකම්. ඒ පුද්ගලයන්ක තියෙන විරසකකම් තමයි අපේ මනසට බොහෝ විට පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙන්නේ. ඒ නිසා අපේ මානසික සුවයක් අපි බලාපොරොත්තු වෙනවා නම් දැන් කරණීයමෙත සූත්‍රයෙන් දැක්වෙන්නේ ඒකයි. කරණීයමෙත සූත්‍රයෙන් දැක්වෙනවා කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් ඒතන තල්සින් කළ යුතු ප්‍රධානම කාරණයක් කියලා මෛත්‍රී භාවනා වැඩිම. ඒ නිසා ඔබ කොයිතරම් දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා ඔබටම බලා ගන්න පුළුවන් ඔබ කොච්චර මෛත්‍රී භාවනා වඩන කෙනෙක්ද කියලා. මෛත්‍රී භාවනාව නොවැඩනවා නම් මානසික සැනසීමක් කරා යන ගමන තාම ආරම්භ කළේ නැහැ. ඒ නිසා අපි නොතුනේ දැනට කරනවා නම් ඒක දිනු කරගන්න දැනට නොකරනවා නම් අදම පටන් ගන්න. විනාඩි 5කින් පටන් ගන්න සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා විනාඩි 5ක් වාඩි වෙලා හිතන නැත්නම් වාහනේ යන ගමන් විනාඩි 5ක් හිතන්න විනාඩි 2ක් හිතන්න ඒ හිතන කාලයේ පින්නතුනේ විනාඩි 2කින් පටන් අරන් නැත්නම් විනාඩි 5කින් පටන් අරන් දිගටම වැඩි කරන්න ඒක දිනපතාම තත්පරයක් අඩු කරන්න එපා තත්පරේ හරි වැඩි කරන්න ඒක පින්නතුනේ දවස් හත් දෙකක් නෙවෙයි ඒක දිගටම අඩුම ගානේ මාස 6ක්වත් කරන්න හැමදාම කරන්න පුළුවන් නම් කොලයක ලියාගෙනම කරන්න හාෆ් ෂීට් කොලයක් අරගෙන මේ පැත්තට දින ටික පළහැර දාන්න කියනනම් පළයට මේ පැත්තට මාස ටික ගන්න දාලා කොටු ගන්න කොටු ගහලා මම අද ඔන්න විනාඩි 5ක් කළා 8ක් කළා 9ක් කළා කියලා එහෙම එහෙම දින ලියා ගන්න ඒක දවසක බැරි වෙනස් කරන්න බැරි වුණා නම් ඊළඟ දවසේ ඒකටත් එක්කම වෙන කල අරක පුරව ගන්න. හිස්තැන් තියන්න එපා. පුළුවන් නම් අද ටිකක් වැඩිපුර කළා හෙටානිදටත් එක්ක ලියා ගන්න පුළුවන් නම් ටිකක්. ඉදිරියටත් එක්කම. පින්නතුනි මෙහෙම කර කර යනකොට පින්නතුනි තමන්ගේ ජීවිතවල පැහැදිලිම වෙනසක් වෙනවා. ඒකාතකයේ මෛත්‍රී වැඩීමේ ආනිසංස විදියට හුඟක් තමන්ගේ ජීවිතේ මෙලොවම ජීවිතේ සාර්ථක වෙනවා. තමන්ගේ අධ්‍යාපනය වෘත්තීය කටයුතු දරුවන්ගේ වැඩ ගේ දොර කටයුතු හා සතුරන්ගෙන් වෙන පීඩා ලෙඩ දු මේවා හුඟක් පින්නතුනේ යහපත් පැත්තට වෙනස් වෙනවා වෙනස් වෙල මේ ජීවිතයේම තමන්ගේ කටයුතු සඵල වෙනවා විශේෂයෙන් තමට නිරෝගී භාවය ලැබෙනවා ඒ වගේම තමන් ඇසුරු කරන එකේ උදව් උපකාර හුඟක් තමන්ට ලැබෙන ගන්නවා හොඳ රැකියා තියෙන තැන් අනිත් අය කියනවා රැකියා දිනු කර ගන්න ඕන දේවල් අනිත් අය අපට කියනවා අපට හුඟක් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා තමන්ට බාධා කරන අසත්පුරුෂ මිත්‍රයන් ඉන්නවනම් ඒ අය ටිකෙන් ටික ඈත් වෙලා යනවා. අමනාප වෙලා හරි යනවා දන්නේම නැතු හොඳයි හමු වෙනවා අපටයි. ඉතින් පින්නතුනි මෙන්න මේ දහමේ යන ගමනේදී යෝනිසෝ මනසිකාරය ගැන අපි මේ කියන්නේ බුදුහාඳු සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. එනිසා පින්නතුනි තමන්ගේ හිතට පීඩා නොවන විදිහට නිතරම හිත ආරක්ෂා වෙන විදිහට තමන් හිතන්නට ඕන. දැන් කවුරු හරි කෙනෙක් තමන්ගේ කමනාප වුණොතින් විවිධ ක්‍රම වලින් හිතන හිතට පීඩාවක් ඇති නොවන විදිහට. දැන් කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනද හිතන අනේ මේ මගේ දරුවෙක් වෙන තිමිට කලින්. ඒ වගේම නැත්නම් යා තමන්ට කරපු උදව්වක් ගැන හිතන කලින් කරපු උදව්වක් ගැන. නැත්නම් හිතන අනේ යා මානසික යට ආබාධයක් තියෙන මේ දවස්වල ඒකයි මේ කියන්නේ. එහෙම හරි හිතන්න. යා ලෙඩ දුකට පත් වෙච්ච කෙනෙක් කියලා හරි හිතන්න. බොහෝ කෙනෙකුට පින්නතුනේ කෙනෙක්ගේ අතින් අඩුපාඩුවක් වෙනවා නම් ඒක වෙන්නේ යාගේ යම්කිසි විදියක රෝගයක් නිසා. ඒක කායික රෝගයක් වෙන්න පුළුවන් නැත්නම් මානසික රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් රෝගී වෙච්ච කෙනෙක් එක පින්නතුනේ අපි අමනාප වෙන්නේ නැහැ. රෝගී වෙච්ච කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වුණා කියලා අපි කවදාවත් එයත් එක අමනාප වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පිනවතුනේ විවිධ ක්‍රමයකට හිතන්න අපේ හිතට පීඩා ඇති නොවන විදිහට. විශේෂයෙන්ම අපට හිතට පීඩා ඇති වෙන්නේ අපි අසුරු කරන එකේ අඩුපාඩුකම් දැක්කහම. නමුත් මෛත්‍රිය වැඩි වෙන්න පිනවතුනේ අපේ ජීවිතවල ඇතිවන ප්‍රධාන දෙයක් තමයි අනිත් අය තමන්ගේම දරුවෝ වගේ බලන්න පුළුවන් මානසිකත්වයක් හුරු වෙනවා. එතකොට පින්නතුනි හිතට ලොකු සහනයක් වෙන මේක මෙහෙම හිතන ක්‍රමය. එනිසා යෝනිසෝ මනසිකාරයේ පින්නතුනි හැකිතාක් දිනු කරගෙන අපි කලිනුත් සඳහන් කළා තමන් ළඟම ආශ්‍රය කරන 10 දිනක් හරි 15 දිනක් හරි 20 දිනක් හරි ඉන්නවනම් එයාගේ නම් එක්කම ලියාගෙන පුළුවන් නම් ඒ හැම දිනාගෙම එක හොඳ ගුණයක් හරි හොඳට සලකුණු කරගන්න. හොඳ ගුණයක් යාගේ එක ගුණයක් හරි ජීවිතේ දැකපු එයා අඩුම වශයෙන් යා හොඳට අඳින කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට පිළිසිදු අඳින කෙනෙක් කියලා හරි කමක් නැහැ සීකරන්. මොකක් හරි ක්‍රමයකින් එයාගේ හොඳ ගුණයක්. එයාගේ නැත්නම් එයාගේ අම්මා තාත්තා හරි හොඳයි කියලා හිතන්න. එහෙමත් නැත්නම් එයාගේ දරුවෙක් හරි හොඳට ඉගෙනගත්තු දරුවෙක් ඉන්නවා හොඳට ඉන්නවා කියලා හරි හිතන්න. ඒකෙන් හරි අර එයාගේ ගුණයක් කියලා හිතලා තමන්ට එයා දකිනකොට පීඩාවක් ඇති නොවන විදියට අපි මේ හිතන ක්‍රමය. මේ බිනතුනේ මේ යෝනිසෝ මනසිකාරයේ මේ ආරම්භක පියවරක් මේ කියන්නේ. හැබැයි අපි ධර්මයේ ගැඹුරට ගියොතින් අපි දක්ෂණ පිනතුනි ඉහෙළම තැනින් කියලා හිතන්න පුළුවන්. මේ ඊටාම ප්‍රාථමික මට්ටමේ මේ අපි කියන්නේ. නමුත් ධහමේ ගැඹුරටම ගියාම කොහොමද? අපිට මේ මොකුත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. එක පාරම දකිනකොටම මේ ඡායා මාත්‍රය විතරයි එන්නේ. මේ අත්දැකීම දිත්තේ දිත්තමත්タン කියන තලයටම පිනතුනි ගන්න පුළුවන්. එතකොට ආය අර තනි කරම ජීවිතේට සූර්යා පෑවෝ වගේ. දැන් අපි ටිකෙන් ටික මේ තැන් තැන් වල පන්දම් පත්තු කරනවා මේ. ඈ ජීවිතේට ආලෝකේ ලබන නිකන් කලාමේ දිරෙලි දැල්වනවා පහම් පත්තු කරනවා පන්දම් පත්තු කරනවා දැන් මේ සූර්යාලෝකේ ලබන යන ගමන මේකයි. තාම කෙලවරට ඇවිල්ලා නැහැ. ඒ ගමන් මගේ තැන් තැන් වලින් පින්නතුනි ආලෝක දැල්වමින් සූර්යා නැමැති මහා පහන ලැබෙනකම්ම අපි මේ ආලෝකේ ලැබීම ජීවිතේට අපි ටිකෙන් ටික වැඩි කරනවා. ඉතින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඕනෑම අවස්ථාවකදී පින්නතුනි දැන් අපේ ජීවිතේ කරදරෙන්න පුළුවන් පින්නතුනේ ලෙඩක් වෙන්න පුළුවන් ඉන්න තැන මාරු වෙන්න පුළුවන් රැකියාව වෙනස් වෙන්න පුළුවන් ඇතැමිට වාහනේ හැප්පෙන්න පුළුවන් දැන් වාහනයක් වුණත් ඇතැමිට පින්නතුනේ තමන් ගෙදරින් එළියට ගන්නකොටම ගේට්වේ හැප්පෙන්න පුළුවන් ඇතැමිට මේ පහනක් තියලා තමයි මේ ගෙදරින් එළියට ගියේ දැන් අපි දුක් වෙනවා බලන්න එළියට ගත්තුම හැප්පුණා කියලානේ පින්නතුනේ දුක් වෙන්නේ පා මේ මොකද්ද උනේ මේ පින්නතුනේ එළියට ගියා නම් වෙන මිනිස්සෙක්ගේ හැප්පෙන්න තියෙන්නේ ගම් මේ ඔබේ මේ හොඳ චර්යාව නිසා මේක අඩු කළා මේ ගෙදරම තාපය අප්පලා ඈ එළියට බැස්ස නම් තව ඊට වඩා ඉන්ෂුරන්ස් යනවා මේ ඊට වඩා මන්දියක් ගෙවන්නේ නෝ මේ තමන් ඒක සුභවාදීව හිතන්න ඈ ඇතැම්මිට වෙන කෙනෙක් යතින් හැප්පෙන ඔබේ වාහනේ ඔබ දුක් කෙනෙක් බලන්න මම මෙච්චර නිවැරදිව ගියා මගේ හැප්පුවයි කියලා පින්නතුනේ මේක අනිත් පැත්තට වෙන්න තිබ්බේ ඔබේ යතින් අනිත් කෙනාගේ වාහනේ හැප්පෙන්න තිබුණේ මේ එහෙමනම් ඔබේ ඉන්ෂුරන්ස් එක නියන්නේ නේ මේ පින්නතුනේ ඔබේ චර්යාව නිසා අනිත් එකක් ඔබේ හැප්පිලා ඔබට අනිත් පැත්තට මේ පාඩුව අවම කළා මේකයි මේ විදිහට පින්නතුනේ හිතන ජීවිතේ ඒ නිසා පින්නතුනේ අපට ප්‍රතිඵල වෙනස් කරන ජීවිතයේ ප්‍රතිඵල වෙනස් කරන නම් අපට සම්පූර්ණ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් අපට ඍජුව කරන්න බෑ අපිට කරන්න තියෙන හේතුව වෙනස් කරන එක මේ පැත්තෙන් කුසල මූලය වෙනස් කරන්න අර පැත්තෙන් හේතු ටික වෙනස් වෙන ඉබේම දැන් ගහකින් අපට හොඳ ගහක් ඕන නම් මල් ගෙඩි ඕන නම් අපට හොඳ ගෙඩි ඕන කියලා ගහේ කෙළවරට ගිහින් අතුලින් ඇද්දට මල් ගෙඩි එන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? ඕ ගහ මුලට වතුර ටික, පොර ටික අවශ්‍ය දේවල් ටික අපි දාන්න ඕන. දැම්මඩ පස්සේ මල් ගෙඩි එන එක ගහේ සිද්ධාන්තයක්. ඒ වගේම තමයි අපට ජීවිතේ හොඳ ප්‍රතිඵල එන්න නම් ප්‍රතිඵල විතරක් බලාපොරොත්තු වෙලා බෑ. මේ පැත්තෙන් පින්නතුනේ නිතර තමන් හොද මානසිකත්වයක ඉඳගෙන නිතර කුසල චේතනා නැමැති පොහොර වතුර ජීවිතයට දාන්න. එතකොට අනිත් පැත්තෙන් ප්‍රතිඵල ටික තමන්ට එනවා. පින්නතුනේ ඔබට දැන් මේ ලැබෙන්නේ ජීවිතේ ඉහළම ඵලය කියලා හිතන පින්නතුනේ මේක සරල එකක් නෙවෙයි. ඔබ සසරේදී ඔබේ හිතට වතුර පොහොර දාපු එකේ ඉහළම ප්‍රතිඵල ලැබෙන්නේ මොකක්ද මේ? ඕ සද්ධර්ම ලැබෙනවා කියන එක පින්නතුනි හිතන්න එපා. මේකේ ලෝකේ ඉහළම රටක ඉහළම ධනවත් කෙනෙකුටවත් නොලැබෙන භාග්‍යයක් ඔබට ලැබෙන්නේ. ඒ නිසා මේ ලැබෙන අවස්ථාව තමයි මේක තමයි පින්නතුනි ඔබේ පිනේ ඉහළම මට්ටම ඔබ භුක්ති විඳින අවස්ථාවේ. ඒ නිසා මේකේ වටිනාකම ඔබ දැනගත්තොත් පිනොතනේ. ඔබට ජීවිතේ අනිත් ලැබෙන පොඩි පොඩි දුර්වලතා ගැන ඔබ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඔබට මහා නිදහනයක් මේ ලැබිලා තියෙනවා. ඇතැම් විට ලෝකයේ ඉහළම රටක රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. ඒ රාජ්‍ය නායකයටවත් මේ ධම්මග මෙහෙම අහන්න ලැබෙන්නේ නැහැ පිනොතනේ. එනිසා ඔබ ඊටත් වඩා වාග්ය සම්පන්නයි. ඒවවත් දන්නේ නැහැ. හිතට කෙලෙස් එනකොට කොහොමද කෙලෙස් එන්නේ? ඒ කෙලෙස් නැති කරගන ක්‍රම ඒවවත් දන්නේ නැහැ. ඒ අය වෙන බාහිර හේතු වෙනස් කර කර යන්නේ. මේ අදාළ හේතු නෙවෙයි ඒ අය වෙනස් කරන්නේ. නමුත් අපි දන්නව හරියටම කොතනින්ද දුකට හේතුව ඇති වෙන්නේ, කොහොමද දුකට හේතුව නැති කරන්නේ කියලා මූලික තැනටම බුදුහාඳුරන්ගේ දහම තුලින් අපි හොරගෙන යනවා. ඒ නිසා අපේ ජීවිත අරණිත් හැම කෙනාගේම ජීවිතවලට වඩා හුඟක් වටිනවා. මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරයත් එක ඉන්නකොටම පින්නතුනි අපි ධර්ම මාර්ගයේ ප්‍රතිපත්තිය කරා ටිකෙන් ටික නැඹුරු වෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා ඔස්සේ අපේ ජීවිත සකස් කරගන්නවා. මේ ධහම ලැබෙන්න ලැබෙන්න ධහම තුලින් පින්නතුනි ධර්මය පිළිපදිනකොට ඒ ධහමේ ආනිසංස අපට මේ ජීවිතෙම ලැබෙනකොට අපට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා, බුදුහාමුදුර ගැන විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මේ ධහම ඔස්සේ අපි ඉක්මනටම ඉදිරියට යන්න ඕන කියලා. මොකද පින්නොතුනි මේ ධහම පිළිපදිනකොට ඒ ධහමේ ප්‍රතිඵල අනිත් ඒ ඔක්කොමට වඩා ඉක්මනින්ම ලැබෙන ගන්නවා. දැන් පින්නොතුනි බලන්න, දැන් අපි ජීවිතයේ එක එක ඉලක්ක වලට එන අපට කොච්චර කාලයක් ගත වුණාද? දැන් ඔබටම කියලා ගියක් ගන්න, වාහනයක් ගන්න කොච්චර කාල කැප කළාද? ඇතැමිට ඔබටම කියලා උපාධියක් ගන්න, අධ්‍යාපන සුසුමණ්ඩික සපුරා ගන්න අවුරුදු කීයක් ගත වුණාද? අවුරුදු 15ක් 20ක් 25ක් යන ඇති ඇතැමිට එක උපාධියක් ගන්නනේ. පින්නතුනේ ඒ තරම් දීර්ඝ කාලයක් ගිය අපට මේ ජීවිතයේ සමහර සාර්ථකත්වයන් වලට එන්න. නමුත් පින්නතුනේ ධහම කියලා කියන්නේ කොහොමද? ධර්මය කියන්නේ පින්නතුනේ ඉක්මනටම ප්‍රතිඵල ලබා ගන්න තියෙන ක්‍රමය. අපි විනාඩි 10ක් විනාඩි 15ක් අප මෛත්‍රී භාවනා වැඩුවත් පින්නතුනේ අපට සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනුතුනි, මේ මනස කියන්නේ පිනුතුනි හරිම මායාකාරී දෙයක්. මායෝපමාච විඥානං කියලා කියනවා. මනස පිනුතුනි මායාකාරී දෙයක්. හරියට මැජික් පෙන්වන්නෙක් වගේ. තියෙන දේ නෙවෙයි පෙන්වන්නේ, වෙනත් දෙයක් පෙන්වනවා. දැන් මැජික් කාර්යයත් එහෙම නෙනේ. මැජික් කාර්යයක් වගේ මනස කියන එක. ඒ මනසම පිනුතුනි අපට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. කොහොමද හරවගන්නේ? දැන් ඔබ බලන්න, ඔබ ජීවිතේ දැකපු ලස්සනම සෞන්දර්යමත් ස්ථානයක් කියලා අපි කියමු. දැන් ලංකාවේ නම් පේරාදෙණිය මල්වත්ත හරි, හග්ගල මල්වත්ත හරි, නැත්නම් මහවැලි ගඟ ළඟ හරි, නිල්වලා ගඟ ළඟ හරි, නැත්නම් තමන්ගේ කැමැතිම පරිසරයක් ගන්න බලන්න, සිංහරාජිය හරි කොහේ හරි, නැත්නම් මෙහි හරි බලන්න, නායකරාජිය ඇල්ල හරි, කොහේ හරි ලාස්සේ ගස් හරි, කොහේ හරි කමන්නේ. ඔබ කැමැතිම තැනක් ලස්සනම සෞන්දර්යයක් තියෙන හොඳම තැනක් ඔබ දැකපු මතක් කරගන්න. පින්නතුනි ඔබ භාවනා කරනකොට ඔබට තනි කරම ඔබ භාවනාවට වාඩි වුණාට පස්සේ ඇස් දෙක පියාගෙන පින්නතුනි ඔබ ලස්සන දියල්ලක් හිතන්න. හොඳ ලස්සන කොළපාට තියෙන ලස්සන කඳු අතරින් ගලා බහින ඉතාම ලස්සන දියල්ලක් ළඟේ මම ඉන්නේ. ඒ දියල්ලත් එක්ක එන සිසිල සුළං මට ලැබෙනවා. ඒ දියල් ආශ්‍රිතව සත්තු ඉන්නවා, පොඩි මුව පොවුවන් වතුර බොනවා. ඒ වගේ ඊටාම సౌందర్యමත් ස්ථානයක මම ඉන්නේ. ඒ සිසිලස මගේ ඇඟට දැන්නවා. ඒ පරිසරය ඉඳගෙන දැන් මම භාවනා කරනවා. දැන් මම බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව වඩනවා කියලා. පිනතුනි මේ වගේ සිතුවිල්ල අපිට පිනතුනි අපේ දක්ෂණම්. අපි ධර්මයේ දන්නවා නම් පිනතුනි අපට සම්පූර්ණ අපේ මනස ඒ පරිසරය තුළ ජීවත් කරන්න පුළුවන්. දැන් පින්නතුනේ අපි බලන්න වාහනේ යන ගමන්. ඊටාම ලස්සන වාහනේ කියන්නේ නේ. අපි වාහනේ යන එක ගැනද හිතීත අපි යන්නේ? අපි යනකොට යන්නේ මොකක් හිතද? කවුරු හරි බැනපු දෙයක් ගැනනේ. කාගේ හරි අඩුපාඩුව. ඈ පිරිහිච්ච දේශපාලඥයෙක් ওই වගේ කෙනෙක් හිත හිතන යන්නේ නේ. ඇත්තටම අපි හිතන යථාර්ථයද ඒවලට? අපි හිතන යථාර්ථය නෙවෙයි පින්තුනේ. අපි සම්පූර්ණ මායාවක ඉන්නේ. අපි යන පාරේ දෙපැත්තේ තියෙන මල් ගස්වල ලස්සනත් අපිට පේන්නේ. අපි යන ලස්සන වීදියේ තියෙන ලස්සන ලයිට් වල ආලෝකය අපිට පේන්නේ. අඩු ගානේ අපි යන වාහනේ ලස්සනවත් අපිට පේන්නේ නැහැ. අපි ඇඳලා තියෙන ඇඳුමේ ලස්සනවත් අපිට පේන්නේ නැහැ. ඒ සියලුම දේවල් අපේ හිත යටින් ගිහිල්ලා අර පිටස්තර දෙයක් සිතුවිල්ලක් අපිට හිතේ තියන්නේ. ඒ සිතටම අපට පුළුවන් නම් පින්නතුනි. ඒ සිතටම අපට පුළුවන් නම් මේ වගේ බුද්ධිමත්ව ඊටම යහපත් දේ දෙන්න. පින්නතුනි මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඕනම වෙලාවක පින්නතුනි තමන්ගේ හිතත් එක්ක පරිසරය සම්පූර්ණ වෙනස් කරගන්න පුළුවන්. ඊටම ලස්ස ඔබ ඊටම කැමති ඊටම සංසුන් කෙනෙක් ගැන සිතපත් කරන්න බුදුහන්වෝ ගැන වෙන්න පුළුවන්. සරියුත් හාමුදුර ගැන වෙන්න පුළුවන්. අර ලස්සන දියැල සිහිපත් කර වගේ ඉතාම පිරිසිදු නිල් පාට කොළ පාට දියැලක් ඔබට සිහිපත් කරගෙන ඒ දියැල ආශ්‍රිතව ඔබ ඉතාම කැමති කෙනෙක් ඉන්නවා කියලා හිතන ජීවිතේ. ඔබේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. ඒ ඇතැමිට මිය ගිහල වෙන්න පුළුවන් කමන්නේ. ඒකෙනා තනියෙ පැත්තකටලා භාවනා කරනවා. ඔබේ ඇතැමිට මිය ගිහපු සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. අනේ එයත් පැත්තකටලා භාවනා කරනවා. සරියුත් හාමුදුරුවොත් ඉන්නවා, මහා කාශ්‍යප හාමුදුරුවොත් ඉන්නවා. ආනන්ද හාමුදුර බුදුහාමරට උපස්ථාන කරනවා. අනේ මාත් පැත්තකට වෙලා මේ වගේ බුදුගුණ වඩනවා, භාවනා කරනවා කියලා සම්පූර්ණ පින්තුණි. අර ලෝකයේ මිනිස්සු විශාල වියදමක් කළා මල් ගස් වවල දිය ඇලි වවල ලබන සතුට ඔබට තත්පරයකින් කිසිඳු වියදමක් නොකොට ඔබ කාන්තාරයක හිටියත් ඔබට මේ අවස්ථාව මවා ගන්න පුළුවන්. අර පින්තුණි විශාල වියදමක් කළ ගෙදර දිය ඇලි ස්විම් පූල් මල් වතු හදලින් අය ඒ වගේ ඉඳගෙන වෙන වෙන සංස්කාර හිතේ තියෙන අපි ඒව නැතුව අපි මනසින් එතන ඉන්න. පින්නතනි මේවා නිකන් හිතන්න එපා මිත්‍යා සිහින කියලා මෙහෙම කරපු රහතන් වහන්සේලා හිටියා. මාර්යා ආපු අවස්ථාවේදී මාර්යයට කියලා බුදුහාඳුරන්ගේ පිළිමේ නිර්මාණය කළා. ඒ පිළිමේ දිහා බලලා බුදුගුණ වඩලා සමතේ දිනු කළා. ඒක විදර්ශනා වඩලා රහත් වෙච්චා හිටියා. මේවා නිකන් දේවල් නෙමෙයි, මේවා කරන්න පුළුවන් දේවල් පින්නතනි. මාරේ එකපාරක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මුලා කරන්න ආපු වෙලාවේ හා පුළුවන් නම් බුදුහාමරගේ පිළිමේ නිර්මාණය කරන්න කියලා කිව්වා. මේ හාමුදුරුවෝ ඒ පිළිමෙම වඩලා ඒකම බුදුගුණයට වඩලා රහත් වුණගෙන. ඒ නිසා පින්නතුනි එවැනි හැකියාවක් තියෙනවා අපට අපේ මනසට. ඒ නිසා අපි ධර්මයේ දැනගත්තොත් තමයි පින්නතුනි අපට මේ දක්ෂතාවය ලැබෙන්නේ. ඊටාම අඩු ක්‍රමයකට ඊටාම ආම උත්සාහයෙන් මනසට ඉහළම වාසිය ලබා දීලා අපේ හිතට ඉහළටම විදියට සලකන්න පුළුවන් විදියට අපර ජීවිතයේ මනස හදාගන්න පුළුවන්. අපේ ජීවිතය අපි ඉතාම අමනාප වෙච්ච අපේ ලොකුම හතුරුකම් කරපු අපේ හුඟක් විරුද්ධකම් කරපු හතර පහ දෙනෙක් අරගෙන සම්පූර්ණ පින්තුණි මෛත්‍රිය වඩලා මේ හතර දෙනාම මේ පහ දෙනාම මීට ඉසලාත්ම පහක මගේ අම්මලා වෙල හිඳලා ඉතාම මහන්සියෙන් මට හම්බ කරලා දීලා කිරි දීලා හදපු පස් දිනේ කියලා හිතන්න. පින්නතුනි අමනාපකම් කොහෙද යන්නේ? අමනාපකම් පලාතකවත් නෑ. මේක තමයි පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේක තමයි අපි ධර්මයේ ප්‍රයෝජන ගන්න. අර අපි අවුරුදු ගාණක් මනසින් දුක් විඳපු ඒවා හරියට ධර්මයේ දන්නව නම් පින්නතුනි එක මොහොතෙන් ඒ දුක ටික ඔක්කොමගෙම නිදහස් වෙන පුළුවන්. එහෙම මාවතක් මේ සද්ධර්මය කියලා කියන්නේ. ධර්මයේ සාන්දෘෂ්ටිකය කියන්නේ ඒකයි. ධර්මයේ අකාලිකය කියලා කියන්නේ ඒකයි. ධර්මයේ මනවින් දේශනා කරපු සාහකාර ධමයක් කියලා කියන්නේ මේකයි. එනිසා මේ ගමනේදී පින්නතුනි මේ ප්‍රඥා වැඩි වෙන මේ ගමනේදී පින්නතුනි හේතු වෙන ප්‍රධාන කරුණු හතර අපි මුලදීම දැනගන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? කල්යාණ මිත්‍රාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෝ. මුලදී අපි සිල්වත් වෙනවා, කය වචනය සංවර කරගන්නවා. ඊට පස්සේ සමාධියෙන් හිත තැම්පත් කරගන්නවා, හිතේ කර්මවලට ගන්නවා. ඒ තැම්පත් වෙච්ච සිතින් අනිත්‍යතාවය, හේතුඵල ධම, ඇතිවීම නැතිවීම අපි දකින වාරයේ ටිකෙන් ටික වැඩි කරනවා. පින්නතුණ අදාස ධර්ම සාකච්ඡාවෙහි මූලික කරුණු ටිකක් අපි මේ සාකච්ඡා කරේ. මේ පින්තුන්ට අපි මේ අද සාකච්ඡා කරපු කරුණු වලින් අහන්න තියෙනවා නම් ප්‍රශ්නෙම අහන්න පුළුවන්. පිටු 10ක් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එක පිටුවක් විස්තර කරන්න. මේ පිටුනේ මේ කියපු කරුණු වලින් තව ගැටලු තියෙනවා නම් අපි ඊටාම සරල කරුණු ටිකක් විස්තර කලින්. දැන් ඉදිරියට ටිකෙන් ටික ගැඹුරට යනවා. නැහැ පින්නතුනේ අපි තව ඉදිරියට යද්දී පින්නතුනේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් අදාළ තැන්වලදී. ඊළඟ පස්සත් හදාන කවුරු හරි ඉන්නවනම් ඒවත් කරන්න. කරන ගමන් අපි බණත් අහමු. පින්නතුනේ දැන් ධර්ම මාර්ගයේ ඉතාම සරල අවස්ථාවක් ගැන අප මේ සාකච්ඡා කළේ. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ කොයිතරම් දුරට හරි අපි ඉදිරියට යනවනම් අපි සාමාන්‍ය දිනදා ජීවිතයේ සාර්ථකත්ව වෙන්න පුළුවන්. නැත්තම් හොඳ පින්දහම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කුමන හෝ ක්‍රමයකින් පින්නතුනේ ආධ්‍යාත්මික ගමන් මගහිරට ගිලඩු ඉහළම මට්ටමේ රහත් භාවයට පත් වෙන්න පුළුවන්. ඒ රහත් භාවය කරා යන ගමනේදී පින්නතුනේ හැම ස්තරයකම කියන අය හැම ආධ්‍යාත්මික මට්ටමකම ඉන්න අය දියුණු කළ යුතු කරුණු හතරක් තමයි මේ තියෙන්නේ. දැන් රහතන් වහන්සේලා ගත්තත් පින්නතුනේ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. රහතන් වහන්සේලාත් වෙනත් තවත් සමහර රහතන් වහන්සේලා ගිහලා හමු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. ඇයි උන්වහන්සේලා එහෙම කරන්නේ? ඔය එකහතකින් ditthadham vedane වශයෙන් සුඛ විහරණේ සඳහා අනිත් එක තමයි අනිත් පල්ලෙහා ඉන්නට ආදර්ශයක් වෙන්න. ඔද රහතන් වහන්සේලා දෙනම සාකච්ඡා කරනකොට ඒක අහන් ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලා. ඒකට ප්‍රයෝජනයක් ඒක. ඔව්. ඔව් අන්‍යාගමික කෙනෙකුට මේක ඇත්තෙම දැන් මුලදීම අපේ ආගමට බුදුහාඳුරන් ශ්‍රද්ධාව ඇති වෙලා තෙරුවන් සරණ යවන්න අපි ඉස්සෙල්ලාම ඉක්මන් වෙන්න හොඳ නැහැ. දැනට ඒ ඇයට ලෝකේ පිළිගන්න දේවල් ටිකක් තියෙනනේ. ලෝකේ ආගම් ભેදයක් නොසලකා ලෝකේ හැම විද්වතෙක්ම මානසික සුවයක් කරා කරන දේවල් ලෝකේ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට පසුගිය දශක අවුරුදු 40 50 30 මේ සඳහන් කරපු කාරණයක් තියෙනවා. මානසික පීඩා දුරු කරන්න ක්‍රමවේද ගානක් කියලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ක්‍රම දෙකක් බොහෝ මනෝවිද්‍යාඥයන් මනෝවෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරනවා. මොකක්ද ඒ දෙක? එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක, අනෙත් එක ලෙවින් කයින්ඩ්නස් එක. ඇත්තෙම දැන් බුදුදහමෙත් මේව තියෙනවා. දැන් බුදුදහම ගැන එක්ස්පෙරිමන්ට් කරලා හොයාගෙන සමහර මෙඩිකල් ෆීල්ඩ් වල හොයාගන්න ඒවා තියෙනවා. හැබැයි බුදුදහමේ කන්සෙප්ට් එකක් විදිහට කියන්නේ නැහැ. දැන් අපි පොඩි ළමයිට සංකේතී ළමයිව කාම් කරන්න දැන් බුද්ධිසම් ගැන රිසර්ච් කරලා එක්ස්පෙරිමන්ට් වලින් හොයාගන්න දේවල් බුද්ධිසම් කියලා උගන්වන්නේ ඒකෙන් හිතන්න එපා මේ බුදුදහම නොසලකා හරිනවා බුදුහන් දහම අමතක කළේ කියලා. නමුත් බුද්ධිසම් කියලා කිව්වොතින් බොහෝ දෙනාට ඒක ප්‍රැක්ටිස් කරන්න බෑ. පිළිපයි මොකද දැඩිවම ආගමට නැඹුරු වෙච්ච අය ඉන්නවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි දැනට රිසර්ච් වලින් සොයාගත්තු අනිත් අයටත් පිළිපදින්න පුළුවන් දේවල් තියෙනවා. ඒක බුද්ධිසම් කියලා කියන්න ඕනේ නැහැ. එතකොට එයාට මෛත්‍රී 11 කයිනස් එක ගැන කියන්න පුළුවන්. දැන් පන්තිය දඟ ගන්න ළමයි ඉන්නවනම් ඉතින් මෛත්‍රී වඩන්න කියලා අපිට කියන්න පුළුවන්. අපි ඔයාට දුකක් එනකොට ඔයාට අපස්සයක් එනකොට ඔයා කැමති නැහැ. ඒ වගේ තමයි අනිත් ළමයා. ඒ නිසා අපි අනිත් ළමයට සුබපතමු. ආශිර්වාද කරමු කියලා ඒ මට්ටමින් කරන්න පුළුවන්. ඒ වගේම ආනාපානසතිය කරන්න පුළුවන්. හිත මෙතෙන්ද තියලා වර්තමාන මොහොතේ හිත තියලා මයින්ඩ් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අපිට. ඈ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න විදිය. අර ඒ වගේ දේවල් වලින් ආරම්භය අපිට යම් යම් ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා හැත්තෙම ගැඹුරට ගියාට පස්සේ ඒවගෙනුත් බුදුදහම කියලා නොකිය ඒවගෙන් ගැඹුරටම යන්න පුළුවන්. හැබැයි ගැඹුරට ගිහිපු කෙනාට ඊට පස්සේ බුද්ධිසම් කියලා කිව්වත් යා පිළිපදින සෝදාන් ඊට පස්සේ. මොකද යාර රිසල්ට් එක මේ ලෝකෙම රිසල්ට් එක දැනගත්තට පස්සේ එයාට ආගම් බේදයක් නැහැ ඊට පස්සේ. ඕ ඊට කලින් පුරුදු කරපු කෙනෙක් වෙන්න පුළුවන් හැදම්මිට. එයා කෙලින්ම බෞද්ධාගමට එන්න උනත් පුළුවන්. මොකද මේකේ සුවය එයාට පේනකොට දැන් අපේ පන්සලිනුත් ළඟදී පසුගිය කාලේ මාසේ බානා පන්ති වලට ආපු කෙනෙක් හිටියා තරුණ කෙනෙක් මෙහෙම යුනිවර්සිටි එකේ කැල් ස්ටේට් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉංග්‍රීසි ডিপার্টমেন্ট එකේ ඇත්තටම යා පහුගිය කාලේ මහාන වෙන්න ආවා පන්සලට ඒ අර යාගේ ඔක්කොම අයින් කළා. ක්‍රෙඩිට් කාඩ් එක ගිනා ඔක්කොම ක්ලෝස් කරගෙන යාවා. ඉතින් ඒ වගේ කාලයකදී මිනිස්සු වෙනස් වෙන එක එක අතරක සසර පුරුද්ද තියෙන අය. අනිත් අතින් ඒ අය හොඳ කල්‍යාණ මිත්‍රයන් ලැබෙනකොට ඒකනම් වෙනස් වෙනවා. හැබැයි අපි ආරම්භයේදීම අපි දක්ෂ වෙන්නට ඕන ඒ අයට දැනට පිළිගන්න පුළුවන් මට්ටමේ. ආගමක් නොකිය බුදුදහම කියලා නොකිය බුදුදහමේ හොඳ කන්සෙප්ට් තියෙනවා. දැන් දානේ ප්‍රැක්ටිස් කරන එකෙන් දැන් ජෙනරොසිටි එක කොහොමද අපි ගිවින් එක කරන්නේ? අනිත් කෙනෙකුට දැන් ළඟින් ළමයෙකුට වතුර එකක් දෙන්න පුළුවන් තව ළමයෙකුට. පෑනක් එයාගේ පෑනක් මෙයාට දෙන්න පුළුවන්. එතැන්මට යාට පෑනක් නැති වෙන්න පුළුවන්. අපිට තියෙන පෑනක් යාට දීලා ඒ අර ළමයාගේ අතින් දෙන්න පුළුවන් අපට. මේ ඔයාගෙන් මෙයාට තෑග්ගක් කියලා. උපන් දිනයකට ළමයෙකුට තෑග්ගක් දෙන්න පුළුවන්. අපි කොහොමද දැන් අමනාපෙච්ච ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. එක ළමයෙක් උපන් දිනයක් කියලා කියමු. අපි දෙනවා අපි අතේ තියෙන පෑනක් දෙනවා මේ ළමයට. ඔයාගේ ගානේ මෙයාට තෑග්ගක්. ඔයාගේ අතින් දෙන්න කියලා. එතකොට අනිත් ළමයාට කියනවා ආපුඩි ගහන දැන් මෙයාට තෑග්ග දෙන්නලා ආපුඩි ගහන කියලා. එක අතකින් අර යාට දානය පුරුදු වුණා. අනිත් අතින් අර අමනාපකමත් අඩු වුණා. ඒ වගේ අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දේවල්. කතාව කොහොමද භාෂාව සංවර කරගන්නේ කියලා සීලේ පැත්ත අපිට යාට කියන්න පුළුවන්. එක එක මට්ටම් වලින් දැන් අපි කොහොමද දැන් කෙනෙක් බණිනකොට තමන් ඉවසන හැටි පුරුදු කරන්න පුළුවන්. අපිට යාට ලකුණක් දෙන්න පුළුවන් පන්සිල් තෑග්ගක් දෙන්න පුළුවන්. දැන් අපි කොහොමද නිතරම කෙනෙක් බණින මොකක් හරි බණිනකොටම මේ පැත්තෙන් රෙස්පොන්ස් කරන්න ආයෙන්නේ ඒක පාර ගහන අය. එයාට කියනවා දැන් මම ඔයාට සැරෙන් වචනයක් කියනවා. හැබැයි ඔයා එක ඉවසගෙන හිටියොත් මම ඔයාට පහනක් දෙනවා. ඩොලර් එකක් දෙනවා. නැත්නම් ඔයාට මම පොතක් දෙනවා කියලා තෑග්ගක් දෙන්න පුළුවන්. එතකොට ඉවසීම පුරුදු කරන මෙයාට. එතකොට ඒක මම කැමිට අනිත් ළමයා කරනකොට තව ඉවසන ඔයා. එතකොට ඉවසුවොත් ඔයාට මම ඔයා මේ විනාඩි 5 ඔයා නිස්සබ්ද හිටියොත් ඔයාට මම මේක දෙනවා. ඩොලර් දෙකක් දෙනවා. අර ඒ වගේ තෑගි දීලා දැන් ප්‍රධාන වශයෙන් කුඩා ළමයෙක් ඉන්නකොට එයාට මේ මොටිවේට් කරන්න අපි දෙනවා තෑගි එයාට. තෑගි වලින් හුවා කියලා ළමයි වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටෙක්නික්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි ඇත්තෙන්ම කෙනෙක් දිනු වෙනවා කියලා කියන්නේ ඒ තැනත්තාගේ තියෙන දැඩි ලෝභය, ග්‍රීඩ් එක අඩු වෙන්න ඕන. අනිත් එක ඇන්ගර් එක අඩු වෙන්න ඕන. දැන් සාමාන්‍ය මට්ටමේදී අපි දෙන දාස්සේ කරන එකෙන් මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි බුදුදහමේ ගැඹුරට යනකොට අපි වැඩිපුරම බලන්නේ අවිද්‍යාව දුරු වීම, ඉග්නොරන්ස් එක, ඩිලූෂන් එක. නමුත් සාමාන්‍ය අපි අසුරු කරන මට්ටමේදී අපිට අවශ්‍ය වන්නේ පුද්ගලෝ කාම් ඩවුන් කරගන්න, ග්‍රීඩ් එක, ඇන්ගර් එක අඩු කරන එක. හරි, ඒකට මේ වගේ ටෙක්නික්ස් අපිට භාවිතා කරන්න පුළුවන්. දන් දෙන එක, ඉවසීම පුරුදු කිරීම, මෛත්‍රී භාවනාව. නෑ, නිතරම කලබල ළමයි ඉන්නවා නම් අපිට විනාඩි දෙකක් එකපාර ලොකු වෙලාවක් නෙවෙයි, පොඩි වෙලාවක් වාඩි වෙලා කීරියවක ඉන්න එක මුලින්. එකපාරම භාවනාව අමාරු වෙන්න පුළුවන්. නමුත් මුල් අවස්ථාවේදී අපි කියමු විනාඩි දෙකක් කීරියව ඇස් දෙක පියාගෙන ඉන්න කියලා. එහෙම හිටියොත් තෑග්ගක් හරි ලකුණක් හරි දෙන්න පුළුවන් යාට. ඊට පස්සේ ඒක පොඩ්ඩක් වැඩි කරනවා. විනාඩි 4ක් වැඩි කරනවා. විනාඩි 5ක් කරනවා. හරි, ඒ වගේ එක එක මට්ටමකට අපර කරන්න පුළුවන්. එහෙම නැති වැඩිහිටි කෙනෙක් නම් අපිට අපි කියමු සයිකියාට්‍රික්ස් ලා කරපු රිසර්ච් එකක් තියෙන තැමිට මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. නැත්නම් ලැබින කයිනස් එක දිනු කරන්න කියලා ලියපු රිසර්ච් සමහර ආටිකල් තියෙනවා. ඒ වගේ එකක් අපිට ආටිකල් එකක් කියවන්න දෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකට තියෙන එක්ස්පෙරිමන්ට් එකක් කරපු ඩොකියුමන්ටරිය අපිට යාට ලින්ක් එක දෙන්න පුළුවන් මේක බලන්න කියලා. අන්න ඒ වගේ එක එක ක්‍රම අපිට මේ වයස මට්ටම අනුව අපිට යා යොමු කරන්න පුළුවන්. හොඳයි පින්නතුනි, අපි දැන් ධර්ම සාකච්ඡා අවස්ථාවයි අපි මේ යන්නේ. ඉතින් අපි මුලින්ම සඳහන් කළේ මේ ධර්මය පිළිබඳව අවබෝධය තුලින් සම්මා දිට්ඨිය ජීවිතාලෝකේ ලබා ගන්න හැටි. මේ දහම තුලින් අපට ලැබෙන ජීවිතාලෝකයේ පින්නතුනි හරියට අපි කිව්වා අර අන්ධකාරය දුර වෙන ආලෝකයක් දැල්වෝ වගේ කියලා. දැන් බුදුදහමේ තවත් මේකට උදාහරණයක් තියෙනවා, අරුණ අරුණෝදය කියලා. දැන් උදේ පාන්දරට නැගෙනහිරින් පායන හිරු එළිය වගේ කියලා, අරුණ උදා වෙනවා වගේ කියලා. ඒ ඉර පායනවත් එක්කම ලෝකේ අඳුර දුරු වෙලා ලොකු වෙනසක් ලෝකේ වෙනවා. සත්ව අවදි වෙනවා, කුරුල්ලෝ නාද කරනවා, මිනිස්සු වැඩ පටන් ගන්නවා ආලෝක ලැබීමත් එක්ක. අන්න ඒ වගේ තමයි පින්තුනි අපටත් බුදුදහම තුලින් ජීවිතාලෝක ලැබෙනකොට අපිට ටිකෙන් ටික ජීවිතවල ඇතිවන වෙනස්කම් ගැනයි අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ. පින්තුනි අපි මුලින් ගාථාවක් සඳහන් කළා, පාලි පාඨයක් සඳහන් කළා. මජ්ක්‍ධිම නිකායෙහි මහා චත්තාරසික සූත්‍රය කියන සූත්‍රය ඇතුළත් ධර්ම පාඨයක්. සම්මාදිට්ඨිම් පහම් භික්ඛවේ දොයං වදාමි. අතිභික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවිපක්ඛා. අතිභික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන. සම්මාදිට්ඨිය ගත්වතින් පින්නතුනේ කොටස් දෙකකට බෙදෙනවා. ඒක එකක් තමයි ශාස්ත්‍රව වූ පුණ්‍ය විපාක ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. උපති සම්පත් ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. පින්නතුනේ මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මය පිළිබඳව ඇතිවන අවබෝධය. දැන් ධර්ම මාර්ගේ යනකොට පින්නතුනි බුදුදහමෙන් මුලින්ම කරන්නේ මේ අවබෝධය ලබා දෙන එක. දැන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. මුල්ම කාලේ මොනවද දේශනා කළේ? මුල්ම කාලේ දේශනා කරේ විමානවත්තු පේතවත්තු කියන ග්‍රන්ථ දේශනා කළේ. ඒ වගේ තියෙන කතා ප්‍රවෘත්ති. විමානවත්තු කියලා කියන්නේ මොකද්ද? පින් කළා දිව්‍ය ලෝකෙ ගිහපු දෙවිවරුන්ගේ කතා. මනුස්ස ලෝකෙ ඉඳලා පින් දහම් කරලා දෙවියන් වෙච්චාගේ කතා ප්‍රවෘත්ති. පේතවත්තු කියලා කියන්නේ මොකද්ද? ඕ පේතවත්තු කියලා කියන්නේ මනුස්ස ලෝකයේදී අකුසල කරලා දුගතිගාමි වෙලා പ്രേත ලෝකයේ ආදී තැන්වල ඉපදින සත්ත්වයන්ගේ කතා ප්‍රවෘත්ති. පින්නතුනේ මේ මොකද්ද මේ මුලින්ම කියලා දීලා තියෙන්නේ? ඈ මුලින්ම මේ පින පව කියන එක කියලා දෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ කියලා දෙන්නේ 6-4 කියලා දෙන්නේ. 6-4 කියන්නේ මොකද්ද? හය කියන්නේ මොකද්ද? හය කියන්නේ හය කියන්නේ දිව්‍ය ලෝක හය. හතර කියන්නේ හතර අපාය. දැන් මේ පින තුන 6-4 දන්නවද? දැන් මොන අද 6-4 ඉගෙන ගත්තනේ. හොඳයි. එතකොට පින තුනේ 6 කියන්නේ පින් කරෝතින් මෙන්න යන තැන්. 4 කියන්නේ පව කරෝතින් මෙන්න යන තැන් කියලා. මේක තමයි බුදුදහමේ මුල් පාඩම. දැන් කෙනෙක් මේකවත් දන්නේ නැත්නම් තමයි කියන්නේ එයා 6-4ක් දන්නේ නැහැ කියන. අපේ සිංහල ව්‍යවහාරයේ තියෙන එයා 6-4ක් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පින පව දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ පළවෙනි පියවර තමයි හිත අපිරිසිදුව නරක දේවල් කරෝතින් දුගතියට වැටෙනවා, හිත පිරිසිදුව කුසල කරෝතින් මෙන්න මේ දිව්‍ය ලෝකවල යනවා කියන අවබෝධය. ඒතොර මේ අවබෝධය ලැබීම සමග පින්නතුනේ අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න මෙන්න මේ අවබෝධය තමයි මුලින්ම ලැබෙන්නේ අපට. ඒතර මේ අවබෝධය ලැබෙනකොට අපි පින්නතුනි අපි දන්නවා අපි මේ ආත්ම භාවයේ ජීවත් වෙන්නේ අවුරුදු 50යි 60යි උපරිම 100යි. ඒ අවුරුදු 100 ජීවත් කරවන්න ගිහිල්ලා මේ සසර ගමන අපි හානියක් කරගන්නේ නැහැ. හරියට පින්නතුනි දැන් අපි වාහනයක ගමනක් යනකොට පස්සේක වෙන්න පුළුවන්, දුම්රියක වෙන්න පුළුවන්, කෝච්චියක නැත්තම් ගුවන් යානයක වෙන්නත් පුළුවන්. අපි යනකොට පින්නතුනි අපේ කට්ටියත් එක්ක තරහමාර ඇති කරගන්නේ අපි ගෝරියන්නේ නේද? ගහබැන ගන්න නැහැ නේ. ඇයි ඒ? ඔව් අඳුරන්නේත් නැහැ. අනිත් එක අඳුර ගත්තත් අපි අමනාප වෙන්න තරහ කරගන්නේ නැහැ. මොකද මේ ටික වෙලාවෙන් යන්නේ මේකනේ. ටික වෙලාවෙ ගිහිල්ලා බැරි වෙලාවත් මග දෙනඬු කරගත්තොත් මේ ගමනාන්තයනේ පොලිසියට යන්න වෙන අන්තිමට. ඒ නිසා අපි කැමති නැහැ මේ යන ගමනට බාධාක් කරගන්න. අන්නේ වගේමයි පින්නතුනි අපිත් සසරට සාපේක්ෂව ගත්තොතින් පින්නතුනි සසරට සාපේක්ෂව ගත්තොතින් අපිත් මේ පින්නතුනි ඒ වගේම ලොකු ගමනක් යමින් ඉන්නේ. ඒ නිසා පින්නතුනි අපි මේ යන ගමනේදී අපි මේ අවුරුදු 100ක් ගත කරත් පින්නතුනි ඒ අවුරුදු 100 වෙන්න පුළුවන් ඒක හරියට පින්නතුනි සසරට සාපේක්ෂව අර බස් එක යන පැය 3-4ක ගමනක් වගේ වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ යන දිග ගමනට මේ පොඩි කාලෙදී ඉන්න අවුරුදු 50ක 60කදී හානි කරගන්නේ නැහැ. ඒ නිසා අපි කොහොම හරි බලන්නේ පොඩ්ඩක් හරි මේ කාලේ වාසියක් කරගෙන ඒ ගමන ටිකක් හරි සාර්ථක කරගන්න තමයි අපි නිතරම උත්සාහ කරන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ජීවිතය ගැන අවබෝධය ලැබීමත් එක්ක අපට ලැබෙන ප්‍රධානම පින්තුනි ප්‍රධානතම අවබෝධය තමයි ජීවිත අවබෝධය තමයි කර්මය ගැන විශ්වාසනීයත්වයක් අපට ඇති වෙනවා. අපි යම් කෙසේ කර්මයක් කරොතින් ඒ කරන කර්මයට සාපේක්ෂව අපට අපේ හිත පිරිසිදු යමක් කළොතින් ඒකෙන් අපට කුසල චේතනා සිදු වෙලා අපට සැප ලැබෙනවා. අපේ හිත අපිරිසිදු යමක් කළොතින් අපට ඒකෙන් දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය මේ ධර්ම ශ්‍රවණය තුලින් අපට ලැබෙනවා. ඒ ලැබෙන පින්තුන අපි කැමති නෑ අපේ ජීවිතේට අපි හානියක් කරගන්න. අපේ සසර ගමනට ලොකු හානියක් කරගෙන අපි කැමති නෑ. ඇතැමිට මේ ජීවිතය අපේ ජීවිත විනාශ වෙලා යන්නත් පුළුවන්. හැබැයි ජීවිත අනතුරක දිවත් පින්තුනිය. මේ කර්මයේ පිළිබඳව විශ්වාසනීයත් තිහිලටම දිනනොත් පින්තුනි සාමාන්‍ය දෙයක දෙනෙවේ. සාමාන්‍ය රැකිරක්ෂාවක ප්‍රශ්නයකදී, ගෙදර දොරක ප්‍රශ්නකින්, දරුවගේ ප්‍රශ්න විතරක් නෙවෙයි. ජීවිතයට හානියක් වෙද්දිවත් පින්තුනි මේ සසර ගමනට හානි කර දේවල් අපේ ජීවිතේ කරන්නේ නැහැ. මොකද ඒ තරම් අපට මේ සසර ගමන ගැන බයක් ඇති වෙනවා. මොකද පින්නතුනි බුදුදහමේ සඳහන් කරනවා මේ මනුස්ස ලෝකෙට අහිමි වෙලා අපිට පල්ලෙහාට ගියොතින් පින්නතුනි පල්ලෙහාට යන්න ලේසි. උඩක් බොහොම අමාරුවෙන් කන්දක් මුදුනට ගත්තු ගලක් ආයේ පල්ලෙහාට හෙලන්න අමාරුවන්නේ. ඒක බොහොම සුළු මොහොතකින් කරන්න පුළුවන්. පල්ලෙහාට වැටුනොත් තායි ගන්න එක ලේසි නෑ පින්නතුනි. ඒ නිසා අපට මේ ලැබිච්ච අවස්ථාව පල්ලෙහාට යවන්න අපි කැමති නෑ. මොකද අපි දන්නවා අපිත් එක්ක පින්නතුනි එකට හිටිය අපේ ඥාති මිත්‍රාදීන් අපේ වැඩි හිටියෝ බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා පල්ලෙහාට වැටිලා ඉන්න බවත් අපි දැනගන්නවා ධර්ම අවබෝධය තුලින්. ඒ නිසා අපි දන්නවා අපි මේ මට්ටමට නොවැටෙන විදියට අපි මේ ලබාගත් සසර හුඟක් හිත දිනු කරලා හිත පිරිසුදු කරලා ලබාගත්තු තත්වයක් තමයි අපිට මේ තියෙන්නේ. අන්න ඒ ලැබපු තත්ත්වයේ පිනතුනේ තමන් පල්ලෙහාට දාගන්න කැමති නැහැ. ඒ නිසා ටිකෙන් ටික හරි බලන්නේ ඒ ලැබිච්ච මට්ටම තව ටිකෙන් ටික හරි ඉහළට ගන්නයි බලන්නේ. අන්න ඒ නිසා තමයි පිනතුනේ මේ අවබෝධය සමග බුදුදහමේ පළවෙනි උපදේශයේ අපි ස්ථාවරව පිහිටනවා. මොකද්ද පළවෙනි උපදේශය? සබ්බ පාපාසකරණ කියන එක. සුළු හෝ අකුසලයක් පාපයක් නොවන විදියට ඇකිතාව දුරට තමන් හිත ආරක්ෂා කරගන්න. බාහිර රූපයකින්, ශබ්දයකින්, මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් වෙන දෙයකින් තමන්ගේ අභ්‍යන්තරයේ හිත කලබල කරගන්නේ නැහැ තමන් ඒක. මොකද තමන් දන්නව කලබල කරගත්තොත් තමන්ට ඒ වාසිය කියන එක. අනින්දේ තමයි පින්නතුනි කුසලස්ස උපසම්බදා කියපු විදියට හැකිතා කුසල් දියුණු වෙන විදියට දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, ප්‍රඥාමේ වශයෙන් තමන් හැකිතා දුරට කුසල් දියුණු කිරීමේ වැඩපිළිවෙලක නිතර තමන් යෙදෙමින් ඉන්නේ. මේ කර්මය පිළිබඳ අවබෝධයත් එක්ක ඒ නිසා සම්මා දිට්ඨිය තුලින් ලැබෙන මූලික අවබෝධයක් තමයි කර්මය ගැන ලැබෙන අවබෝධය. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපට නිතරම සිහිපත් විය යුතු කාරණා පහ ගැන දේශනා කළා. මොනවද ඒ කාරණා පහ? ජරා ධම්මෝ මෙ ජරං අනතීතෝති අභිනන් පච්චකිතබ්බං. අපි හැම දිනෙකම නිතරම වයසට යන බව, දිราපත් වෙමින් ඉන්න බව ගැන නිතර මතක් කරගන්න කියලා. මේක අපට අමතක වෙන බොහෝ විට. අදමෙල කියනකොටත් කැමති නෑ සමහර අයනේ. නමුත් නිතරම තමන් වයසට යමින් මේ ඉන්නේ. මේ ඇත්තෙම මේ හැරමිටිය හොයාගෙන යන ගමනක් මේ අපි. ටිකෙන් ටික හැරමිටිය අතට එන එක ඇවෙන්නේ. ඒ වගේම පින්නතුනේ ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝ තියබින්නන් පච්චේක ධම්මං. නිතරම තමන් ලෙඩ දුක් කරා යමින් ඉන්නේ මේ. අපේ ශාරීරිය ලෙඩ දුක් වලට ගුහාවක් මේක. මේක එච්චර සුබදායක දෙයක් නෙවෙයි. ඉතින් ඒ ගැනත් තමයි නිතරම දන්නවා. ඒ වගේම මරණ ධම්මෝ මෙ මරණ නනතීතෝ තියබින්හන් පච්චේකතම්බා. ඔව් අපි හැමදාම පින්නොතින උපන්දින සමරනෝය කියලා අපි මේ බොහොම සමරන්නේ මොකද්ද මේ? ඔව් පාටි දාලා සින්දු කියලා අපි මේ සමරන්නේ තවත් අවුරුද්දකේ මරණයට ලං වුණා කියන එක තමයි සමරන්නේ මේ. පින්නතුනි ඊළඟ කාරණය තමයි සබ්බේ පීහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්නන් පච්චේකතබ්බං තමන් කැමති සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙනට සිද වෙන බව නිතර සීකරන්න. මොනවද අපි ප්‍රියමනාප දේවල්? අපේ අම්මට තාත්තට කැමති, දරුවන්ට කැමති, ඥාතීන්ට කැමති, රැකියාවට කැමති, තමන්ගේ රූප සම්පත්තියට කැමති, තමන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටු වලට, තමන් ඇති කරන සුවසල් සතුන්ට, දරුවන්ට, මේවට අපි කැමති. මේ හැම දෙයක්ම පින්නතුනි ටිකෙන් ටික අපට වෙන් වෙනවා. අපි මේව ටිකෙන් ටික වෙන් වෙලා යන්නේ. බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තියන පින්නතුනි අපේ රූප සම්පත්තිය ගන්න. අපි හොඳටම දන්න දෙන්නේ නේ. රූප සම්පත්තිය කුඩා කාලේ ඉඳන් ගත්ත ෆොටෝ ටික බලන්න පින්නතුනි ටිකෙන් ටික තමන්ගේ ශරීරේ වෙනස් වෙම යන හැටි. ඉතින් අපි කැමති නෑ මේ තත්ත්වයට. අකමැති වුණත් පින්නතුනි මේ යථාර්ථය මේක. මේකට අපට පිටුපාන්න පුළුවන් කමක් නෑ. මේක අමතකයක් කරලා හිටියයි කියලා මේක වෙනස් විදියෙන් අපි සංගව වෙන හිටියා කියලා මේ අතාරතියට මොනන දෙන්න අපට බෑ. ඉතින් බුදුහාඳුර අපට දේශනා කරන මේ ඕනෝනේ මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ කිව්වේ ඒව ගැන දුක් වෙන නෙවෙයි. ඒ වෙනස් වෙන දෙයට වඩා වටිනා දෙයක් අපට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා අභ්‍යන්තරේ. අන්න ඒ දේ ලබා ගන්න. අපි මේ දේ වෙනස් කර කර ඉන්න ගියොත් මේක වෙනස් කරන්න බෑ. අර ලබා ගන්න තියෙන මහා නිධානේ ලබා ගන්නත් බෑ. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග මේවා මේ දුක් ටික එන කලින් ඒකෙන් ඒ දුකෙන් කලින්ම නිදහස් වෙන්නයි බුදුදහමේ මාවත කියන්නේ. දැන් අපි මේ දේවල් වලින් පින්නතුනි අපි දැන් ඉන්න මානසිකත්වයේ ගත්තොත් මේ දේවල් වලින් අනාගතය අපට දුක් වෙන්න හඳන සිද්ධ වෙනවා. දැන් බුදුදහම කියලා කියන්නේ මොකද්ද? අනාගතයේ මෙන්න මේ දුක් එක ලැබෙනකොට ඒ දුක් වලින් නිදහස් වෙන මාර්ගය මේ කියන්නේ. දැන් වෙනත් ආගම් හා බුදුදහම අතර වෙනස මෙන්න මේකයි පින්නතුනි. වෙනත් ආගම් වලින් කෙනෙකුගේ විමුක්තිය සඳහන් කරන්නේ නිවන, මොක්ෂය මරණින් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මරණයටපත් වෙන කලින්ම මරණ දුකෙන් නිදහස් වෙන පොළොව. දැන් ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් ලයිෆ් ඉන්ෂුරන්ස් එක ඔව් ආධාරේ ලැබෙන්නේ කොහමද? මරණයට පස්සේ තමයි හම්බෙන්නේ. ඒක ලැබෙනකොට තමන් ඇතැම් විට මේ වෙනත් ලෝකෙක ඉන්නේ. ඉන්න අයට තමයි ඒක හම්බෙන්නේ. මහ ලොකු ගණක් වේදන් කරලා ලයිෆ් ඉන්ෂුරන්ස් එක හම්බෙනකොට යා මැරිලා. වෙනතු මේ වගේ තමයි බොහෝ ආගම්වලින් විමුක්තිය ලැබෙනකොට ඒ පුද්ගලයා ජීවත් වෙලා නැහැ. දැන් අපට බුදුදහමේ තියෙන වාසිය මොකද්ද? ඔව් ලයිෆ් ඉන්ෂුරන්ස් එක දාලා මැරෙන්න කලින් ඉන්ෂුරන්ස් එක හම්බෙනවා අතට. ඉන්ෂුරන්ස් එකත් අරගෙන මරණයටපත් වෙන්නපත් වෙන දවසට. පින්නතුනි මෙන්න මේ වාසිය තමයි අපට බුදුදහමෙන් ලැබෙන්නේ. ඒ නිසා නිවන් දැකපු කෙනා තවදුරටත් ඇතැම්ට ජීවත් වෙන යඥාතින් එක්ක ලෝකෙ තුල ජීවත් වෙන ලෝකෙට යහපත කළා තවත් කලක් ඉඳලා තමයි පිරුවන් පාන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුන් තවත් අශිරිමත් දෙයක් තියෙනවා. සමහර රහත් භාවයට පත් වෙච්ච රහත් උතුමන් රහත් වුණාට පස්සේ අභිඥා ලබා ගන්නවා. අභිඥා නොමැති වරහත් වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා ඊර්ති බල ලබා ගන්න රහත් වුණාට පස්සේ දින බල. ඇයි ලබාගන්නේ පින්නතුනි? ආසාවටද? ලෝභයටද? මාන්නයටද? නෑ පින්නතුනි, ලෝකයට සේවය කරන්න. ඔබ අහලා තියා තැමෙට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කලින් උන්වහන්සේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කළා. ඒ කටපාඩම් කරේ පොඩි හාමුදුරු කෙනෙක් වශයෙන් නෙවෙයි, මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන්. ඒ ත්‍රිපිටකයේ අටුවා සම්ප්‍රදාය සියල්ලක්ම ධාරණ ශක්තියෙන් පාඩම් කළා තමයි උන්වහන්සේ මාස ගාන ප්‍රමාදවිල තමයි ලංකාවට ආවේ. ආරාධනාව ලැබිලා මාස ගානක් ගියාට පස්සේ තමයි මිහිඳුහාමුදුර ලංකාවට වැඩියේ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කතකිච්ච කෙනෙක්, නාපරං ඉත්තත්තාය කියලා කියන රහතන් වහන්සේට ඊට පස්සේ කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි එහෙම වුණත් කිනුත රහතන් වහන්සේ සමහර කටයුතු කරනවා. ඉරිදි බල ලබා ගන්නවා. තවත් අධ්‍යාපනය ලබා ගන්න සමහරලාට තමන් වෙනුවෙන් නෙවෙයි, තමන්ගේ මාන්නයේ ලෝභයේ දිනු කරන්නේ නෙවෙයි, ලෝකයා වෙනුවෙන් සේවය කරන්නේ. මේක තමයි පින්නතුනේ දහමේ තියෙන වැදගත්කම. ඒ නිසා අප මේ සාකච්ඡා කළේ අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට ධර්ම ශ්‍රවණය කරන්න කල්යාණ මිත්‍රව ලැබෙනකොට යෝනිසෝ මනසිකාරය ලැබෙනකොට ධර්ම මාර්ගය ඉදිරියට යනකොට අපිට ලැබෙන ප්‍රධානතම පළවෙනි අවබෝධය තමයි කම්මස්සගත ඥානය ලැබෙනවා. කුසල අකුසල කර්ම ශක්තිය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ලැබෙන පිනුතුන එක පැත්තකින් අපි අකුසලෙන් දුර වෙනවා, අනිත් පැත්තෙන් කුසල දිනු කර ගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි නිතරම වයසට යන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න, ලෙඩ වෙන කෙනෙක් බව නිතර සිහිපත් කරන්න, මරණයට පත් වෙන කෙනෙක් බව නිතර සිහි කරන්න, තමන් ඊටාම කැමති දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන සිද්ධ වෙනවා කල් තියාම මෙනෙහි කරන්න කියලා. අපේ රූප සම්පත්තියනොත් තමන්ට අහිමි වෙන රූප සම්පත්තියක් තමන්ට. තමන්ගේ නිරෝගී භාවය අවසන් වෙනවා. තමන්ගේ වයස ටිකෙන් ටික අහිමි වෙනවා. තමන්ගේ රූප සම්පත්තිය මේ හැම දෙයක්ම මොහොතක් පාසා අපි අහිමි වෙමින් ඉන්නේ. හැබැයි බුදුහමරේ යතර එකක් දේශනා කළා. කම්මස්ස කෝම්මි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම පටිසරණෝ කියලා කර්මය තමන්ගේ දායාදය. අර ලෝකේ ඔක්කොම ටික අහිමි වෙලා ඇතරියත් අතරගත්තු දෙයක් හරියට හිතටගත්තු දෙයක් හරින්නේ නැහැ. කර්මයේ වශයෙන් රැස් කරපු දේ තමන්ට ඉතුරු වෙනවා. ඒක තමයි සැබෑ ඥාතිය, ඒක තමයි සැබෑ දායාදය, ඒක තමයි සැබෑ උරුමය කියන එක බුදුහාම දේශනා කළා. යාලි යාලි සිහි කරන්න කියලා. ඒ නිසා ධර්ම අවබෝධයෙන් ලැබෙන පළවෙනි අවබෝධය හැටියට මෙන්න මේ කම්මස්සගතා සම්මාදිටියත් එක්ක පිනතුනේ තමන්ට කර්මය ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා ජීවිතේ වැඩිපුර තමන්ට යහපත වෙන කුසල කර්ම ශක්තියෙන් වැඩිපුර තමන් සිද්ධ කරනවා. පුඤ්ඤාවි සංඛාරය වැඩිපුර සිද්ධ කරගන්නවා. තමන්ගේ දෑතින්, තමන්ගේ සිතින්, තමන්ගේ කයින් ලෝකේ වෙනුවෙන් යා යහපත කරනවා. තමන්ටම දෙයක් කරගත්තට පින්නතුනි කුසලයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේම දරුවෙක් වෙනුවෙන් දෙයක් කරා කියලා ලොකු කුසලයක් ඇස් වෙන්නේ නැහැ. හැබැයි පිටස්තර කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනකොට ඒකේ කුසලයේ වැඩි. ඇයි වැඩි වෙන හේතුව? අන්න හරි, එක කරන්න අමාරු දෙයක්. දැන් උදාහරණයක් ලෙස දැන් ඔබගේ දරුවට සවත්තු කූට්ටමක් අරන් දෙන්න ගියොතින්, ඇඳුමක් අරන් දෙන්න ඕන නොතින් ඔබ දෙපාරක් හිතන්නේ නැහැනේ එකපාරම ෆස්ට් එකෙන් සල්ලි අරගෙන දෙනවා. හැබැයි බැරි වෙලත් වෙන දරුවෙකුට සවත්තු කූට්ටමක් අරන් දෙන්න ගියොත් කොහොමද? ඔව්, කීවරක් හිතනවදනේ? හිතලා අරගන්න බලුවම් අඩෝම මිලෙන් තමයි සමාඩ ගන්නෙත්නේ. පින්නතුනි ඒක කරන්න අමාරුයි. බොහෝම ඒක තමයි කියන්නේ දානන්තච යුද්ධන්ත සමාන මාහෝ කියලා. ඔව්, අභ්‍යන්තර ලොකු යුද්ධයක් කළා තමයි මේක අරන් දෙන්නේ. එහෙම වුණත් පින්නතුනේ ඒකේ මතකයේ හුඟක් වැඩි. ඇතැමිට ඔබේ දරුවට ඔබ සපත්තු කෝට්ටන් 10ක් 15ක් 25ක් අරන් දෙලා තියෙන පුළුවන් මේ වෙනකොට. දරුවට ඇඳුම් සූට් 50ක් විතර මේකට අරන් දෙලා තියෙන පුළුවන්. හැබැයි ඔබට ඒක ජීවිතේ මතක් වෙන්නේ නැහැ. ඔබට මරණාසන්න මොහොතේ මතක් වෙන්නේ නැහැ මං දරුවට සපත්තු කෝට්ටන් මෙච්චර අරන් දුන්නා කියන එක මතක් වෙන්නේ නැහැ. මතක් වුණත් ඒක දැනෙන්නවත් නැහැ. හැබැයි ඔබ එක දරුවෙකු අසරණ දරුවෙකුට හරි සවත්තු කෝට්ටමක් හරි සෙරප්පු කෝට්ටමක් හරි නැත්නම් ඇඳුම් සූට් එකක් හරි අරන්දුනොත් කොහොමද? ඒක හොඳට පින්නොතින මතක් වෙනවා. ඇයි ඒක මතක් වෙන්නේ? ඒක බොහොම අමාරුවෙන් කරපු දෙයක්. ඒක කුසලයක්, ඒක පිනක්. ඒ නිසා තමයි ඒක හොඳක් මතුවෙන්නේ. අර මඩෙන් නික්මිලා එන නෙළුම් මලක් වගේ ඒක හොඳට මතක් වෙලා තැම්මිට ඒකම හිත පිහිටවල උනා සුගති ගාමී වෙන පුළුවන්. මෙන්න මේකයි පේනතුනි සාමාන්‍ය අපි එදිනදා කරන දේවල් සහ පින අතර තියෙන වෙනස. ඒ පින කරන්න ගියාට පස්සේ තමන්ගේ හිතේ ලෝභය, ద్వේෂය එක ලොකු සටනක් කරලා තමයි මේ පින්කම කරන්නේ. පුණ්‍යවි සංස්කාර කියන්නේ සංස්කාර කියන්නේ දෙකට කැඩුවම සරල තේරුම එන්න පුළුවන්. ඔව්, ඇත්තෙන්ම අපි ඒක දැන් ගැඹුරට මේ අපි සාකච්ඡා කරන එකේ. ඔව්, දැන් පුඤ්ඤාවේ සංඛාරයේ දෙවෙන්නේ ඇත්තෙම දැන් බුදුදහම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බුදුසාමි අනුශාසනා එකක් තමයි දුගතිගාමි මාර්ගයේ මුදවල ස්වර්ගගාමි මාර්ගයේ දේශනා කරනවා. ඒ කියන්නේ අපායෙන් මුදවල මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට නැවතෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා දෙනවා. ඒකට තමයි ස්වර්ග මාර්ගය කියලා කියන්නේ. මොකද එකපාරම කෙනෙකුට විමුක්ති මාර්ගයේ දේශනා කරොත් සමහරට තේරුම් ගන්න බෑ. සමහර එතනින්ම අත්හැරලා යනවා මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න බැරුව. එයාට සුගති විතරක් නෙවෙයි මේ නිවන නෙවෙයි සුගතියත් අහිමි වෙනවා ඊට පස්සේ. ඒ නිසා මුලින්ම කරන්නේ කම්මසගත සම්මාදිට ඇති කළා අකුසලයෙන් මුදවල මුලදී අවිද්‍යාවෙන් හටගත්තත් පුඤ්ඤාවි සංඛාර පැත්තට හිත යොමු කරනවා. පින්දහම් කරන්න කියලා. හැබැයි පින්දහම් කළාට තාම ඉන්නේ තාම නියම සම්මාදිට ඇවිල්ලා නැහැ. ඔබ පින්කම් කළායි කියලා හිතන්නේ අප දැන් ධර්මාර්ගයේ ඉදිරියටම ගියායි කියලා. පින්කම් කරාට පින්නතුනේ සම්මාදිටිය සාම සම්පූර්ණ වෙලා නැහැ. ඇයි ඒ කියන්නේ? අපි පින්දහමක් කරනකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා දානේ පූජා කරනකොට සාමාන්‍ය පුණ්‍යවි සංඛාර තමයි වෙන්නේ. හැබැයි අපි හිතනවා නම් මේ දානේ පූජා කරන්නේ මං කලින් දැකපු හාමුදුරන්ට මේක පූජා කරන්නේ. පූජා කරාට පස්සෙත් මේ හාමුදුරෝ ඉන්නවා කියන හැඟීමෙන් කරවතින් කම්මස්සගත සම්මාදිටිය ඉන්නවා. මෝහයත් යම් කිසි මට්ටමකට දුර වෙලා හැබැයි අවිද්‍යාව දුර වෙලා නැහැ තාම. තාම සසරමයි ඉන්නේ. හැබැයි ලොකු රැකවරණයක් තියෙනවා. අර අකුසලෙන් මිදලා කුසල පැත්තේ හිටිය නිසා සුගතිය පැත්තට ටිකක් බරවයි ඉන්නේ. ඒකේ වාසිය තියෙන හැබැයි සුගතිය පැත්තේ හිටියත් තාම සසරම තමයි ඉන්නේ අපි. එතකොට කම්මසගත සම්මාදිටිය ගැන තමයි අපි මුලින් කියන්නේ. හැබැයි දෙවෙනි පියවරක් තියෙන එකත් අපි ටිකෙන් ටික කියනවා. එක පාරම කිව්වොත් දරා ගන්න අමාරුයි සමහරට කලන්ත හැදෙන්නත් පුළුවන් මේ සම්මාදිට්ඨිය කියනවා ආගමේ ඇයට තමයි තියෙන්නේ සම්මාදිට්ඨිය නැත්තේ අපි කර්මඵල විශ්වාස කරන නිසා අපි සම්මාදිට්ඨිය කියනවා ඔව් ඇත්තෙන්ම සම්මාදිට්ඨිය ගත්තත් මිච්ඡාදිට්ඨිය ගත්තත් ප්‍රභේද තියෙනවා දැන් මිච්ඡාදිට්ඨිය ගත්තොත් නියති මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා ඒ කියන්නේ නත්ති දෙන්නන් නත්ති ඨං නත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලං විපාකෝ නත්ති ආයන් ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති පිතා නත්ති මාතා නත්ති සත්තා උපපාතිකා හොම කියලා කරුණු 10ක් තියෙනවා දසවස්තු ඕ ඈ මේ කර්ම විපාක නැහැ මවක් නැහැ පියෙක් නැහැ දාන විපාක නැහැ කිසිම දෙයක් යා කර්ම විශ්වාස කරන්නේ නැහැ ඒකට කියනවා නියති මිත්‍යා දෘෂ්ටිය කියලා අන්න ඒ නියති මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා තමයි බුදුදහමේ සඳහන් වන්නේ අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා. ඒ 10මේ දැඩියෝම එළිබෙලි ඉන්න කෙනා. හැබැයි ඔය දැන් කියන වෙනත් ආගමක අය ගත්තත් ওই 10ම ලැබුරලා නැහැ අය. මව්පියවත් නොහදාන අය නැහැ ඇත්තෙම. ඒ අයට අපි කියන්නේ නැහැ නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා හැබැයි නියති මිත්‍යා දෘෂ්ටි කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම කියන්නේ ඉක්මන් වෙන හොඳ නැහැ. මොකද ඒ අයත් දන් දෙන්න පුළුවන්. ඒ අය හොඳ දේවල් කරනවා. මෞද්‍යම වෙන්න සලකනවා. ඒ අය සුගතිකාමී වෙනවා. ඒ අය මිත්‍යා දෘෂ්ටි හිතිට කියන්නේ මේ අය දුගතිකාමී වෙනවා. අපි විතරයි සුගතිකාමී වෙන්නේ කියලා කියන්න එපා. එතකොට මුලින්ම පියවර තමයි අර නියති මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක. එතකොට මේ නියති මිත්‍යා දෘෂ්ටියෙන් එන්නේ ලෝක ජනගහනයම ගත්තා 10%ක්වත් නැහැ ඇත්තෙම. ඒ නියති මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා ඊළඟ පියවර තමයි කම්මසගත සම්මාදිට එන එක. ඒකේ අර 10ම නැත්තේ නෑ. 10 වගේම දැඩිවම නෑ ඒක. යම්කිසි මට්ටමකට ඒකෙන් මිදලා හැබැයි එහෙම ආවයි කියලා කම්මසගත සම්මාදිට හිටියා කියලා සම්පූර්ණයෙන්ම සම්මාදිටට ආවා කියලා කියන්නේ නැහැ තාම. ඇයි ඒ? ඒකට හේතුව තමයි තවත් සම්මාදිටේ දෙවෙනි පියවරක් තියෙන ලෝකෝත්තර සම්මාදිටිය කියලා. ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව ගත්තොතින් පින්නතුනි දැන් අපේ තියෙන සම්මාදිටියත් මිච්ඡාදිටියක්මයි. ඔව්. ඒක අපි විස්තර කරන ටිකෙන් ටික කලබල වෙන්න එපායි. ඔව් පින්නතුනි අපි සාකච්ඡා කරනවා. එතකොට ඒ සම්මාදිටියත් රහත් භාවයේ දක්වාම ටිකෙන් ටික වැඩි වෙනවා. සෝවාන් වුණා කියලා සම්මාදිටිය සම්පූර්ණ වෙන්නේ නැහැ. සෝවාන් වීමෙදි වන්නේ සක්කාය දිටිය නැති වීම විතරයි. දෘෂ්ටි නැති වෙනවා නමුත් තණ්හා මාන අවිද්‍යාව තියෙනවා තමයි. එතකොට නියම සම්මාදිටිය කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙන අවස්ථාව. ඒක වෙන්නේ රහත් වීමේදී. එතකොට රහත් වෙනකම්ම සම්මාදිටිය දිනු වෙන්නට ඕන. රහත් වෙනකම්ම අවිද්‍යාව අඩු වෙන්නට ඕන. රහත් වීමේදී තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා ඉහළම සම්මාදිටියටපත් වෙන්නේ. එතකොට ඒක සම්මා සේක සම්මාදිටිය කියලා නෙමෙයි. කියන්නේ එතකොට කියන අසේක සම්මාදිටිය කියලා විශේෂ පදයකට කියනවා ඒ අවස්ථාවේදී. එතකොට සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියන කාරණා හොඳට පැහැදිලි කරගන්නට ඕන. එතකොට මුල්ම පල්ලෙහාම පියවර තමයි නියත මිත්‍යා දුස්චාර 10ම නොපිලිගන්න ස්වභාවය. අම්මා තාත්තවත් පිළිගන්නේ. අම්මා තාත්ත පිළිගන්නේ කියන්නේ අම්මා තාත්තට උදව් කළාත් පිනක් ලැබෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒත් මේ 10ම දැඩිසේ 10ටම නැඹුරුවල හිටියොත් තමයි එයා අපාගත වෙනවායි කියලා බුදුදහමෙන් කියන්නේ. හැබැයි මහා කාම විභංග සූත්‍රය වැනි සූත්‍ර තියෙනවා. මේ පිනතන කියවොත් තේරෙයි. සමහර අය ඉන්නවා මිත්‍යා දෘෂ්ටිය තිබුණත් එයා අපාගත වෙන්නේ නැහැ කියලා. එක්කෙනෙක් ඉන්න මිත්‍යා දෘෂ්ටිය තිබිලා අපාගත වෙන කෙනෙක් ඉන්නවා. එක කෙනෙක් ඉන්න මිත්‍යා දෘෂ්ටිය තිබිද්දී සුගතිගාමී වෙන කෙනෙක් ඉන්නවා. එතකොට අන්නේ එතෙන්දි තමයි කියන්නේ අර කම්මස්සකතා සමාධිත්‍ය මට්ටම මේ කියන්නේ. නියති මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙලා දෙවනි පියවර මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වට ඒක අර ලෝකෝත්තර සමාධිත්‍ය සාපේක්ෂව මෙතන මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒක 10ටම කියවස්ථා නෙවෙයි ඒ කියන්නේ. මහා කාම විභංග සූත්‍රයේ කියනවා මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ඉන්නවා එක්කනේ දුගතිගාමි වෙනවා තව කෙනෙක් ඉන්නවා සුගතිගාමි වෙනවා. එතකොට මේ එකම මට්ටමේ ඉන්න එක්කනේ ඉහළට එක්කනේ පහළට යන හේතුව අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නෙවෙයි. ඒක මැඩලා ඉහළට ඇවිල්ලා තව මට්ටමක ඉන්න කෙනා ඉහළ මට්ටමක ඉන්න කෙනා. ඔව් එතකොට දැන් අපේ බෞද්ධයෝ ගන්න බලන්න දැන් අපි කියන්නේ බෞද්ධයෝ සම්මාදිට කියලා කියන්නේ නේනේ. එතකොට බෞද්ධ ඔක්කොම සුගතිගාමි වෙනවද? නැහැ. ඔක්කොම සුගතිගාමි වෙන්නේ නැහැ. එතකොට අපි සම්මාදිටිය කියලා කියන්නේ අපේ කම්මස්සගතා සම්මාදිටිය අමිස මට්ටමකට තියෙන එක හරි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අපේ සම්පූර්ණයෙන්ම සම්මාදිටියට ආවා කියලා කියන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? සම්මාදිටිය සම්පූර්ණත්වයට පත් වෙන රහත් භාවය වෙනකොට. ඒක ස්ථාවර මට්ටමක අවෙච්ච ප්‍රසාදන මට්ටමට එන්නේ සෝවන් වෙනකොට. සෝවාන් වෙච්ච කෙනා ස්ථාවර මට්ටමක් තියෙන යා දුගතිගාමි වෙන්නේ නැහැ. එයා ආත්මව හතකට වඩා යන්නේත් නැහැ. හැබැයි ඊට වඩා පල්ලෙහා ඉන්න ඕනම කෙනෙක් පින්දහම් කලයි කියලා ලොකු රැකවරණයක් නැහැ. පල්ලෙහාට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔව්. කම්මස්සකත සම්මාදිට්ඨිය ඉඳලා පින්දහම් කළා කියලා විතරක් අපට රැකවරණයක් නැහැ. පල්ලෙහාට යන්න අවස්ථා තියෙනවා. හිතන්නේ අපි වගේ සාමාන්‍යයට කියලා. මේ සම්බුදු සසුනේ සුවිශේෂ දානමේ පින්කමක් කෙනෙක් කළා. මොකක්ද ඒ පින්කම? ඒකට කියනවා අසද්දෘෂ මහා දානය කියලා. එක සම්බුද්ධ ශාසනයක එක වරක් විතරක් දෙන දානය අසද්දෘෂ මහා දානය කියලා කියන්නේ. ඒවන විට ලෝකේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී සියලුම දෙනා එක තැනකට රැස් කළා. ඒ පිරිසට අවශ්‍ය කරන සියලුම දානෝපකරණ වලින් කරන පින්කම. ඒ පින්කම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කවුද කළේ? මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අසිරිමත් දානය දුන්නේ කොසල් රජතුමා. ඒ කොසල් රජතුමා ඒ දානය දෙනකොට යාට උදව් කළා කවුද? කොසල් මල්ලිකාවත් උදව් කළා. කොසල් මල්ලිකා මරණයෙන් පස්සේ කොහෙද ගියේ? කොසල් මල්ලිකා මිය ගිහලා දවස් 7කට හරියට දුගතිගාමි තැනකට යන්න වුණා. ඒ කම්මස්සකත සම්මාදිටිය පිළි අරගෙන හිටිය කෙනෙක්. නමුත් සෝවාන්ල හිටියේ නැහැ. බන්දුල මල්ලිකාව සෝවාන්ල හිටියා. කෝසල මල්ලිකාව සෝවාන්ල හිටියේ නැහැ. දැන් මේ කරුණ සඳහන් කළේ හැබැයි ආටේ කරපු පින්කම් ආනිසංස අපද ගියේ නැහැ. මේ කිව්වේ ඇත්තෙන්ම මහා පින්කම් කළා කියලා කම්මස්සකත සම්මාදිටිය ඉඳගෙන මහ සුවිශේෂී පින්කම් කළා කියලා අපට සම්පූර්ණ ආරක්ෂාවක් නැහැ. බුදු කෙනෙකුට දානෙද්දී ඒක තමයි. ඒ නිසා අපි සාමාන්‍ය කඩන පින්කම් කළා සමහර කෙනෙක් හිතනවා දැන් වැඩේ හරි සුගති ගාමී සමය කියලා. වෙනතන එහෙම හිතන්න එපා. අපිට ලොකු අනතුරක් අපේ ජීවිත ඉදිරියේ තියෙනවා. අන්න ඒ අනතුර මේක බුදුහාඳුරන්ගේ කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. මේක ලෝක යථාර්ථය. ලෝකේ ලෝක සිද්ධාන්තයක් මේක. මේක ඇටර්නල් ලෝ එකක්. එතකොට අන්න ඒක තේරුම් අරගෙන ඒ මට්ටමට නොවැටෙන්න තමයි බුදුහාඳුර අපිට අනුශාසනා කරේ කරුණාවෙන්. හරියට ස්ථාවර මට්ටමට මෙන්න නැත්නම් අපි ඇතැම් වෙලාවට ආඳුරු හැටියට අපිත් මහ ලොකු ගුණ කතන කරන මේ පින්නතුන් දෙයක් දුන්නාම පූජා කරාම ඒකෙන් තමයි වරදින්නේ බොහෝ විට. පින්නතුනි මේ පින්නතුන් ගුණ කතනට හරිය කැමතිනේ. ඉතින් ආඳුරුත් හරියට ගුණ කතන කරන සමානයි. එතකොට තමයි වරදින්නේ. පින්නතුනි මෙතෙන්දී අපි හුඟා සැලකිලිමත් වෙන්නට ඕන. අටමහා පින්කම්ම කළත් පින්නතුනි සැබෑ රැකවරණයක් නැහැ. සුගතියෙන් සුගතිය ස්ථාවරය දුගතියෙන් මිදුණා කියලා රැකවරණයක් ඒත් නෑ බුදුදහමේ කොහෙවත් එහෙම දක්වලා නෑ. ඒ නිසා අපි උඟා සැලකිලිමත් වෙන්නට ඕන බුදුදහමේ හැටියට සුගතිය ස්ථාවර වෙන නම් බුදුහාඳුරු කෙරෙහි අවිච්ඡ ප්‍රසාදි නැති කරගන්නට ඕන. නැත්තම් මාර්ගඵල ලබන්න ඕන නැත්තම් ධ්‍යාන ලබන්න ඕන. එහෙම නැති මට්ටම් වලදී දෙපැත්තටම තියෙන 50ට 50 තියෙන. දැන් බලන්න පේනතුනේ දැන් අපට සිහිනකදී අපට සිහින පේනෝනේ. සිහින පේන අවස්ථාවේදී අපි බියකරු සිහිනයක් දකිනකොට අපට පුරවන් දන්නේ මේ සිහින භයානකයි මේ සිහින නම් එපා හොඳ හිණයක් පේන කියලා. පුළුවන් දෙ පින්නතුනි අපට මේ සිහිනය පාලනය කරන්න. සිහින කියන්නේ මොනවද පින්නතුනි? සිහින කියන්නේ පින්නතුනි අපට මේ ජීවිත කාලයේ අපේ අත්දැකීම් වල සිදුවීම් මතකයට නමස්සන. සිහිනය කියන්නේ මේ ජීවිත කාලේ අපි අහපු දැකපු දේවල් අවිද්‍යාවෙන් ගත්තු දේවල් අපේ අනිත් ඉන්ද්‍රිය පහ නිෂ්ක්‍රීය තියෙන වෙලාවේදී මනින්ද්‍රිය ක්‍රියාත්මක නාස්තාව තමයි සිහිනේ කියලා කියන්නේ. ඒ සිහිනවලදී පින්නතුනි ගියාත්ම භාවයව පේන්නේ අපට. හැබැයි පින්නතුනි මරණාසන අවස්ථාව කියලා කියන්නේ කොහොමද? මරණාසන අවස්ථාවේදී අපේ හිත කියන්නේ කොහොමද? මේ ආත්ම භාවය විතරක් නෙවෙයි පිනතුනි. කල්ප 500කට කල්ප 1000කට කලින් සිටුවිලිත් ඒ මොහොතේ එකපාරේ ස්මතු වෙලා අපේ ඊළඟ භවය තීරණය කරන්න පුළුවන්. එහෙම අවදාහනමක් මරණාසන්න මොහොතේ අපේ හිතේ තියෙනවා. අපට අර සාමාන්‍ය අවුරුදු 50කටක දේවල් ටික සිහිනිද පාලනය කරන්න බැරි අපි අන්තිම මොහොතේ මේ වගේ හොඳ සිටුවිල්ලක් එන්න කියලා ප්‍රාර්ථනා කරාට විතරක් අපට ලැබෙන්නේ නැහැ. ඒකට පිනතුනි හිත ඉතාම ඉහළ මට්ටමට හිත අපි පුහුණු කරලා තියෙනට ඕන. එහෙම පුහුණු කරලා තිබුණොත් තමයි අපට දුගතියෙන් මිදලා සුගතියට එන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපට එක රැකවරණයක් තියෙනවා. අපට මේ ජීවිතය අපි ඒ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. මොකද මේ ජීවිතය කියන්නේ දැන් මේ ලැබිච්ච මනුසාත්ම භාවය සහ සම්බුද්ධ ශාසනය අපිට ලැබුණේ අපි ගියාත්ම භාවයේ වෙන හොඳ මානසිකත්වයක හිටියා. ඒ ගැන සතුටු වෙන්න. ඒකෙන් අපි ලොකු වාසියක් ලබාගෙන තියෙනවා. හැබැයි ඒකෙන්ම තීරණය කරන්නේ ඊළඟ ආත්ම භාවය හොඳ තැනට යනවා කියන එක තීරණය වෙන්නේ නැහැ. අපට මේ වාසි ටික ලැබුණ මෙතෙන්දී දැන් මේ සම්බුද්ධ ශාසනයක් ලැබුණා. අපට පින්නතුනි කර්ම චක්‍රයේ මැඩලන්න පුළුවන් වටිනාම අවස්ථාවක් අපට ලැබුණා. ධර්ම චක්‍රයක් ලැබිලා තියෙනවා. ඒ නිසා කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් අපට ජය ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවට යන්න තමයි අපි බුදුදහමෙහි සම්මා දිට්ඨිය ටිකෙන් ටික ඉහළට යන්නට ඕන. අපි සඳහන් කළා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනකොට යෝනිසෝ මනසිකාර්යය ඇති කරගෙන ධර්ම ධර්ම ප්‍රතිපදාව ඉන්නකොට අපි ටිකෙන් ටික සම්මා දිට්ඨියෙන් ඉහළට යනවා. ඒ සම්මා දිට්ඨියෙන් ඉහළට යන්න යන්න කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති වෙනවා. කර්මය පිළිබඳව කුසල අකුසල කර්ම ශක්තියින් පිළිබඳ අවබෝධය ලැබෙනවා. තමන්ගේ හිත අපිරිසිදුව අකුසල කරෝතින් තමන්ට දුක් විපාක විඳින වෙනවා. හිත පිරිසිදුව හොඳ දේවල් කරෝතින් සැප විපාක විඳින ලැබෙනවා කියන කර්මය ගැන අපට අවබෝධය ලැබෙනවා. අන්නේ අවබෝධය තමයි පින්නතුන් ධර්මාර්ගයේ පළවෙනි පියවර. එතකොට අපි කලින් සඳහන් කරපු සූත්‍රයකුත් අපි මෙතන දක්වලා තියෙනවා. චුල්ල කම විභංග සූත්‍රය. පරක් සුබ කියන මානවකේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඒ ප්‍රශ්නය? අහනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර අය ඉන්නවා. සමහර අය නෝ බොහොම අඩු කාලෙකින් මරණයටපත් වෙනවා. අල්පායස්කයි. ඒ වගේම බුදුහාමුදුරනේ සමහර අය නෝ බොහොම දීර්ඝායස්ස ලබනවා ඉන්නවා. ඒ වගේම සමහර අය බොහෝ ආබාධ තියන අය. ඒක ලෝකෙ වැඩි. සමහර අය තියෙනවා බොහොම අල්ප ආබාධ ඉන්න අය ඉන්නවා. සමහර අය ශරීරයෙන් බොහොම දුර්වර්ණයි. නමුත් සමහර අය හොඳම වර්ණවත් අය. සමහර අය ඉන්නවා අල්ප හැකියා තියෙන අල්ප ශාක්‍ය අය. හැකියා අඩුයි, අගිස්කිලිස් අඩුයි. සමහර අය ඉන්නවා මහේ ශාක්‍ය ස්කිල් සුඟාක් තියෙනවා. බොහෝ දේවල්ට දක්ෂයි අය. සමහර අය ඉන්නවා භෝග ටිකක් තියෙන අල්ප භෝග අය. සමහර අයන භවභෝග සම්පත් හුඟා තියන අය ඉන්නවා. සමහර අයන උසස් කුලවල ඉපදෙන අය. තවත් සමහර අයන පහත් කුලවල ඉපදෙන අය. ඒ වගේම තවත් සමහර වෙන නුවණ අඩු අය. තවත් සමහර වෙන හුඟා බුද්ධිමත් අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. මේ වෙනසට මොකද හේතුව කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. බුදුහාඳුර මොකද දේශනා කළේ? හා කම්මස්සකා මානව සත්තා කම්ම යෝනී කම්ම බන්දෝ කම්ම පරිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනම් පණිතා කියලා. මානවකය මේ කර්මය ගැන තියෙන ભેදය තමයි කර්මය තමයි මේ පුද්ගලයා උස්පාත හැටියට මේ ලෝකෙ බෙදලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි යම් කිසි ජීවිතයේ සැප පහසුකම් ටිකක් ලැබලා තියෙනවා නම් මේ ආත්ම භාවයේ උත්සාහයත් 25 30 අතර හේතු වුණා. නමුත් වෙනතෙන් 60%කට වඩා මේ පසුතල ඉන්නේ මොකද්ද? අපේ සසර ගෙන ආපු කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තියෙන් තමයි අපි මෙතන ගෙනත් තියෙන්නේ. සාමාන්‍ය දෙයකට විතරක් නෙමෙයි පින්නතුනි. තමන්ගේ හිසේ කෙස් ගහක් උනත් තරම් බලන අතර තියලා. ඒ පේන කෙස් ගහේ පින්නතුනි තමන් කල්ප ගානක කරපු කර්ම ශක්තියයි කෙස් ගසෙත් තියෙනවා. තමන්ගේ නියපොත්ත දිහා බලන්න. ඒ නියපොත්තේ තියෙන පින්නතුනි සසර කල්ප ගානක කර්ම ශක්තිය ওই නියපොත්ත තුල ගැබ්බෙලා තියෙනවා. ඇයි එහෙම කිව්වේ? බැරි වෙලාවත් ඒ කර්ම ශක්තිය ගියා සම්භාව්‍ය චුති චitteදී දුර්වල වුණා නම් මේ පේන කෙස් ගස කෙස් ගසද්ද? ওই තියෙන කෙස් ගස කෙස් ගස් නොවෙන්න තියුණ නැතැම් විට. වෙන සත්‍යයක් වුණා නම් අපි කෙස් ගස් නෙවෙයි ලැබෙන්නේ නැතැම් විට නේද? පින්නතුනි, ඒ නිසා මේ ලැබිලා තියෙන බොහෝ දේවල් වලට පින්නතුනි පසුපස්සේ තියෙන කර්මය සසර බොහෝ ආත්ම භාවයක කර්ම ශක්තිය අපේ මේ ජීවිත තුළ ගැබ්බෙලා තියෙනවා. අපිට විතරක් නෙවෙයි පින්නතුනි. අපිට ළඟම ලැබිච්ච ඥාතියන් ඉන්නවනම් ඒ අයට අපේ කරපු කර්ම ශක්තියෙන් යම් කිසි මට්ටමකට හේතු වෙලා තියෙන කර්ම ශක්තියට අනුව තමයි ඒ අපිට ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ යම් කිසි ප්‍රදේශයක වාසය කරනවා නම්, ඔබ රැකියාවක් කරනවා නම්, ඔබට දරුවෝ ඉන්නවා නම් මේ හැම දෙයකම පින්නතුනි පසුතලයේ ඊට අදාළ කර්ම ශක්තියන් ටිකක් තමයි අපිට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඔබට යම් කිසි එක ධර්මය අහන ලැබෙනවා නම් ඒ බොහෝ දේවල් වලට මේ කර්ම ශක්තිය යම් යම් දේවල් හේතු වෙලා තියෙනවා. අපේ රූප සම්පත්තියද පින්නතුනි අපි සතර කරාවෝ කර්ම ශක්තිය එකතු වෙලා තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් තමයි අපේ ජීවිත තුළ තියෙන්නේ. ඒ නිසා ඉතාම පුරුල් විෂයක් තමයි කර්ම චක්‍රය කියලා කියන්නේ. බුදුදහමේ දේශනා කළ අචින්තනීය ධර්ම පහක් ගැන බුද්ධ විෂය, ලෝක විෂය, සත්ව විෂය, ඒ වගේම චිත්ත විෂය සහ කර්ම විෂය කියලා. ඒකත් තමයි කර්ම විෂය කියන එක. කර්ම ඉතාම පුරුල් විෂයක් වෙනතුනි. ඉතාම සංකීර්ණ දෙයක්. මේක සම්පූර්ණ පිරිසිදු දැනගන්න පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණ අවබෝධයක් කර්මය ගැන ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. රහතන් වහන්සේ කෙනෙකුටවත් කර්ම ගැන පරිපූර්ණම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයකට අවබෝධයක් ලැබෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. හැබැයි පින්නතුනේ එකෙන් කියන්නේ අපි කර්ම ගැන අපිට අවබෝධය ලබන්න බෑ කියලා නෙවෙයි, එපා කියලා නෙවෙයි කියන්නේ. බුදුහාඳුරු නිතරම කියන්නේ කර්ම ගැන අවබෝධය වැඩි කරගන්න, කර්මය පිළිබඳව තියෙන දැනුම වැඩි කරගන්න කියන එකයි. කර්මය Taman දායකට ඇති කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා කර්මය ගැන අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට පින්නතුනි අපි ජීවිතය ගැන අපි ලොකු වෙනසක් ජීවිතේ වෙනවා. මොකද අපි හැම මොහොතකම අපේ හිතට ලොකු රැකවරණයක් අපි තබා ගන්නවා. හිතට අකුසල් නොවන විදියට අපි දකින දේවල් වලින්, අහන දේවල් වලින්, මේ ඉන්ද්‍රිය වලින් අපට අරමුණු වෙනකොට අපේ හිත අපිරිසුදු නොවන විදියට අපි නිතරම හිතට ආරක්ෂාවක්, හිතට නිතරම අපි රැකවරණයක් දාලා ඉන්නවා මේත් එක්ක. අනිත් දේ තමයි පින්නතුනි සිංහල තේරෙනව නේද? සිංහල කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. පින්නතුනි අපට මේ අවස්ථාවේදී අපි මේ කර්මය ගැන සඳහන් කරන්නේ සම්මාදිට්ඨිය ගැන අපි කරුණුමේ සාකච්ඡා කරන්න දැන් පැය කමාරක් අපි එකමාරින් දැන් සාකච්ඡා කරන්නේ පැය දෙකකට ආසන්න කාලයක්. පින්නතුනි කර්මය ගැන කරුණු සාකච්ඡා කළද්දී ප්‍රධානම දෙයක් තමයි සිත කියන එක. දැන් බුදුහාම දේශනා කළේ චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. දැන් ක්‍රියාවක් කරාටම කර්ම වෙන්නේ නැහැ. කර්ම විපාක විඳින මට්ටමට යන්නේ නැහැ. අපි කරන දෙයකින් කර්ම විපාක මට්ටමට යන්නේ අපි ඒක සිත මුල්ලා කරෝති. ඒ සඳහා පින්නතුනි ඒ නිසා තමයි චේතනාව කර්මයේ බවට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට චේතනා කර්ම චේතසික කර්ම කියලා නැවත දෙකක් තියෙනවා. එකක් තමයි චේතසික කර්ම. චේතසික කර්ම කියන්නේ සිතේමම කර්මයක් වෙනවා කියලා කියනවා. දැන් ලෝභය කියන එක සිතනකොටම ඒක කර්මයකුත් වෙනවා. ඒ වගේම ද්වේෂය කියන එකත් එහෙමයි. සමහර දේවල් තියෙනවා හිතුවට විතරක් කර්ම වෙන්නේ නැහැ. දැන් ප්‍රාණඝාතය වෙන්න නම් හිතුවට විතරක් කර්ම වෙන්නේ නැහැ. ඒක හිතින් හිතලා තව කරුණු හතර සම්පූර්ණ වෙන්නත් ඕන. පණ ඇති සතක වීම, පණ ඇති බව දැනීම, මේ කරුණු සම්පූර්ණ වෙන. එහෙම වුණාට පස්සේ තමයි ප්‍රාණඝාතය කියන අකුසලයේ සම්පූර්ණ වෙන්නේ. ඒතකොට සමහර කර්ම තියෙනවා සිතන සිතවිල්ලම කර්ම වෙන එකක් තියෙනවා. සමහර කර්ම තියෙනවා ඒ හිතින් හිතලා කර්මය කරන්නටත් ඕන. කායිකව හරි වාචිකව හරි කරනවා. දැන් බොරුව කියන කර්ම වෙන්න නම් බොරුව කටින් කියනවා නැත්නම් අංග චලනයකින් හරි හඟවන්න ඕනේ ඒක. නැත්නම් ලියලා හරි පෙන්වන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක බොරුව වෙන්නේ. ඉතින් ඒතොට විතර බොරුවක් වෙන්නේ නැහැ. කේලමක් වෙන්නේ නැහැ. පරස වචනයක් වෙන්නේ නැහැ. එතකොට කර්මය ගැන මේ සඳහන් කරද්දී එතකොට අපි කර්මයේ ස්වභාවය දන්නවනම් හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නවා ප්‍රධානම දේ තමයි හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදියට හිත නිතරම ආරක්ෂා කරනවා. දැන් මේ තුන තමයි ප්‍රධාන වශයෙන් අපේ හිතේ පීඩා ඇති කරන්නේ. මේවට කියනවා කෙලෙස් කියලා, අකුසල මූල කියලා. මොනවද ඒ? ලෝභ, ද්වේෂ, මෝහ. greed, anger and delusion. These are the three main unwholesome deeds or defilements. Unwholesome emotions. එතකොට මේ තුනට විරුද්ධව අනිත් පැත්තට යන එක තමයි කුසල ධර්ම කරනවා කියලා කියන්නේ. එතකොට ලෝභයට ප්‍රතිපක්ෂව අපි අලෝභය නැත්තම් අපි පරිත්‍යාගශීලී වෙනවා. නැත්තම් අපි අසුභය මෙනෙහි කරනවා. ද්වේෂයට සාපේක්ෂව හොඳ පැත්ත දිනු කරන මෛත්‍රිය. එතකොට මෝහයට සාපේක්ෂව අපි අමෝහය නැත්තම් විද්‍යාව දිනු කරනවා. මේක තමයි අපි කරන කාර්යය. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කළා මේ කර්මය අපේ ජීවිතයට කොයිතරම් බලපෑමක් වෙනවද කියලා. දැන් මේ ආත්මභාවය අපේ ජීවිතයවල යම් කිසි මට්ටමක් තියෙනවා නම් ඒකට අපි සතර ගෙනාවු මේ ගියාත්ම විතරක් නෙවෙයි සතර කල්ප ගණන් කළා වූ කර්ම ශක්තිය මේ පිටුපස්සේ අපේ තියෙනවා. ඒකට මේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපි දැනට හොඳ කර්ම කරනකොට දැන් නිතරම හිත පිරිසිදු හොඳ කර්ම කරනකොට ඇතැම් විට අකුසල කර්මවල විපාක එන්න තිබුණත් ලෙඩ දුක් වෙන්න පුළුවන්, ධන හානි වෙන්න පුළුවන්, දරුවන්ගේ කරදර වෙන්න පුළුවන්, ඒ හුඟා කඩු වෙනවා. දැන් මේ ආත්මය මෙතෙන්දී හොඳ කර්ම කරනකොට දැන් අපි අනිත් අසරණ දරුවන්ට පිහිට වෙනකොට අනිත් ලෙඩ වෙච්චාට සලකනකොට අපිට මේ පැත්තෙන් අකුසල කර්ම එන්න තියෙන එක අඩු වෙනවා. අපිට විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ටත් මේක රැකවරණේ ලැබෙනවා. මොකද ඇතැම්මිට දැන් අපට විතරක් නෙවෙයි දැන් අපි ලෙඩ වුණා වගේ විතරක් නෙවෙයි අපේ දරුවෙක් ලෙඩ වුණොත් අපි ලෙඩ වුණාටත් වඩා අපි දුක් වෙනවනේ. ඒතර අපේ කර්ම ශක්තිය හොඳට ශක්තිමත් නම් ඒ වගේම අපි ඇතැම්මිට අකුසල කර්ම තියatre කළාක් තියනවා නම් ඇතැම්මිට අපට ඒ කර්මයේ ඍජුව බලපන්නේ නැහැ. දරුවගේ කර්ම ශක්තිය දුර්වල නම් අපට පීඩා එන්න දරුවගේ හරහානේ කියනවා ඇතැම්මිට. හැබැයි දරුවා ශක්තිමත් නම් එහෙම වෙන්නේ නැහැ. දරුවගේ කර්ම ශක්තිය දුර්වල නම් අපේ තකුසල කර්ම තියෙනවා නම් අපිට නාවත් අපේ ළඟම ඥාතියෙකුට දරුවෙකුට හරි අම්මට තාත්තට ඒ පැත්තෙන් එන්න පුළුවන් අපට වේදනාව දෙන්න. මේක තමයි කර්මයේ ස්වභාවය. එතකොට අපි මේ පැත්තේ හොඳ කර්ම ශක්තියෙන් කරනකොට මොකද වෙන්නේ? ඇතැම්මිට අර හුඟක් වැළකෙනවා. වැළකෙන විතරක් නෙවෙයි. ඇතැම්මිට නොවැළකුණත් අර ලෙඩ දුකක් ආව එකපාර මේක සුව කරගන්න හොඳ වෛද්‍යවරයෙක් එනවා, උදව් කරන කෙනෙක් ඉන්නවා. ඇතැම්මිට අපි නොහිටියත් අපේ යාළුවෙක් අත උදා කරපු කෙනෙක් හරියට සැලකනවා කියලා. ඉක්මනටම ප්‍රතිකාර ලැබෙනවා. ඉක්මනටම සුව කරගන අවස්ථාව ලැබෙනවා. මේ කරපු අර කුසල කර්ම ශක්තිය වල හේතු වෙනවා. එනිසා අපි මෙතන හොඳ කර්ම කරනවා නම් ඒ එක එක අතකින් ඍජුවම අපට වාසිය පිණිස හේතු වෙනවා. අපේ ළඟම ඥාතීන්ටත් ඒක යහපත පිණිස හේතු වෙනවා. එනිසා දෙපැත්තටම මේකේ වාසිය තියෙනවා. ඒ වගේම අපේ දරුවන්ගේ ජීවිතයේ තව තවත් සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම අනිත් දරුවන්ට පුළුවන් තරම් උදව් කරන්න ඕන. දැන් දරුවෝ වෙනුවෙන් අපි බෝධි පූජා තියනවා, පිළිත් කියන හේව කරනවානේ. ඒව හොඳයි. ඒ වගේම පිනොතින ආනිසංසදායේ තමයි ඒ දරුවන්ගේම වයස තව අසරණ කෙනෙක් ලෙඩෙච්ච දරුවෙක් ඉන්නවනම් ඒ දරුවන්ට පුළුවන් තරම් සලකනවා. ඒ පැත්තෙන් සලකනකොට මේ පැත්තෙන් දිනු වෙනවා. අපි දරුවට කෙලියම සලකුවොත් ඒ සලකන මට්ටම විතරයි. මේ පැත්තට සලකුවොත් කොහමද? ඒ සලකන එක 3-4 ගුණය වෙලා මේ පැත්තට එන්නේ. ඒකයි කර්මයේ හැටි. කර්ම බීජයක් කියන්නේ ඒකයි. බීජයක් වැපුරුවොත් එක වී ඇටිය අපි දාන්නේ. කර්ලයට වී ඇටෙම දෙන්නේ. කර්ල වියට හුඟක් එනවා. කර්ම බීජ ලක්ෂණ ඒක. කුසල පැත්තත් එහෙමයි, අකුසල පැත්තත් එහෙමයි. දැන් අර එක කාන්තාවක් එළුවෙක්ගේ හිස සිඳලා නේද? එක ආත්මභාවයේ හිස සිඳේ. එතකොට ඒකේ ප්‍රතිපලය කොහමද? ආත්මභාව 500. එකක් සිඳා කියලා එකක්ම නෙවෙයි කර්මෙන් එන්නේ. අන්න ඒක දැන් අපි සාමාන්‍ය මේ ආත්මභාවයේ රැකියාවක් කරොත් ඉතින් රැකියාව කරන මට්ටමට විතරයි පඩි හම්බෙන්නේ. නම් කර්මය කියන එක එහෙම නෙවෙයි. ඒක ලෝකේ යථාර්ථයක්. ඒක 10000 ගුණවල තමයි මේ පැත්තෙන් ප්‍රතිඵල එන්නේ. ඒ නිසා තමයි අපි හොඳ කර්ම ශක්තිය කරගැනීම අපිට වාසිය තියෙන්නේ. ඒ නිසාම තමයි මේ කර්ම චක්‍රේ නිදහසන පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් අපි මේ කරන කර්ම ඔක්කොම ගෙවිච්ච දවසක තමයි නිවන් දකින්න තියෙන්නේ. බුදුදහම එහෙම කියලා නැහැ. කරපු කර්ම ඔක්කොම ගෙවෙනකන් ඉන්න ඕනේ අපට. මේක තමයි කර්මෙන් අපි ලබන අවබෝධය. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ගෙදර වත්තක අපි කිමු කොළ ගොඩක් තියේ කියලා. දැන් මාසයක් මේක තෝරපු කොළ තියෙන වත්තේ කෙළවරක. ඒ මාසයක් එකතු කරපු කොළ ටික අයින් කරන්න අපට මාසයක්ම යනවද? මාසයක් කියන්නේ ඒක පෑකින් ඔක්කොම ටික සුද්ධ කරන්න බලන. කර්මයක් පිනු තිනන්නේ වගේ දෙයක්. දැන් අඟුලි මාලා තියෙන ලොකු අඩුපාඩු සිද්ධ වුණා. නමුත් එක මොහොතෙන් අර ඔක්කොම කර්ම චක්‍රය ජයගත්ත ධර්ම චක්‍රෙන්. හැබැයි අනතර කර්ම කළ තිබුණා නම් යාට එහෙම බෑ. නමුත් එයින් පල්ලෙහා තියෙන කර්ම වල ස්වභාවය මේකයි. කර්ම චක්‍රය කොච්චර භයානක වුණත් අනතර කර්ම හැර ධර්ම චක්‍රයේ ප්‍රබලත්වයෙන් ඒ කර්ම චක්‍රය අපට ජය ගන්න පුළුවන්. ඒ වාසියක් අපට තියෙනවා. ඒ නිසා බුදුදහම අපට හරියට දැනගත්තොත් අපට මේ කර්ම චක්‍රය ජය ගන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් දානමය වශයෙන් අපි නිතර අනිත්‍යයට පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒ පරිත්‍යාගශීලීත්වයක් පින්න තුනේ සාමාන්‍ය පින්කම් කරද්දී ආකාර දෙකකට කරන්න පුළුවන්. මේකත් අපි දැනගන්නට ඕන. දැන් නිර්වාණ අවබෝධය සඳහාම දන් දෙන කෙනෙක් ඉන්නව නම් ඒ දන් දෙන කෙනා දානය ලබන කෙනාගේ සිල්වත් ගුණවත් සංග බලන්නේ නැහැ. එයාට අවශ්‍ය වන්නේ එයාගේ ලෝභය අඩු කර ගැනීමයි. දැන් මට රුපියල් ඩොලර් 100ක් ගැන තියෙන ලෝභය අඩු කරගන්න නම් මට ඍජුවම ලෝභය අඩු කරගන්න නම් ඕනේ මම ඒ ඩොලර් 100ෙන් සතෙකුට කැමක් අරන් දුන්නත් ඒ ලෝභය දුර වෙන්නේ, ස්වාමීන් වහන්සේ කෙනෙකුට අරන් දුන්නත් ඒ මට්ටමනේ ලෝභය අඩු වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ලෝභය අඩු කිරීම විතරක් නෙවෙයි සසර ගමන දැක්ක නිසා සමහර සත්‍යයන්ට මේ ආත්ම භාවෙදිම නිවන් දැකින බැරි නිසා සසර ගමනට සුරක්ෂිත භාවයක් සඳහා පුණ්‍ය ශේස්ත්‍රවල වැපරුවොත් ආනිසංස වැඩි කියලා දේශනා කළා. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට දෙනවට වඩා ඒක ලබන කෙනාගේ ගුණේ වැඩි නම් ආනිසංස වැඩි. හැබැයි බෝසත්වරුන්ගේ ලක්ෂණය තමයි දන් දෙනකොට ලබන කෙනාගේ සිල්වත් ගුණවත්කම් ගැන නෙමෙයි බලන්නේ. ලබන කෙනාගේ අවශ්‍යතාවය බලන්නේ. දැන් බුදුහාමුදුරුව වෙස්සන්ත රාහතන් භාවයේ දරුවන් දන් දුන්නේ කාටද? ජෝජක බමුණට. ඒ ජෝජක බමුණ දුස්සීල කෙනෙක්, මිත්‍යා දෘෂ්ටි කෙනෙක් වෙන්නත් පුළුවන් ඇතැම් විට. නමුත් ඒ දරුවන් දන් දෙනකොට මේ මහ පොළොව කම්පා වුණා. ඒ මහ පොළොව කම්පා වුණේ අර ප්‍රතිග්‍රහකයේ තියෙන සිල්වත් ගුණවත් කම් වලටද? නෑ. ඔව්, ඒ මහ පොළොව කම්පා වුණේ මේ කරපු පරිත්‍යාගයට, මේ කරපු චේතනාවේ බලය නිසා. සම්බුද්ධත්වයේ සඳහා වූ මහා උසස් බලාපොරොත්තුවත් සඳහා මේ දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුණා. ඒ කම්පා වුණේ දානය බාරගත්තු කෙනාගේ ගුණය නිසා නෙවෙයි, දානේ දීපු කෙනාගේ තියෙන මානසිකත්වයේ දිනන නිසා. මේක තමයි පින්තුනේ ලක්ෂණය. හැබැයි බුදුහාඳුරේකින් කිව්වේ නැහැ අවශ්‍යතාවයට විතරක් දෙන්න කියලා. දක්ෂිණ විභංග සූත්‍රවලදී පැහැදිලිවම දේශනා කළා ඉහළ ඉහළ ආධ්‍යාත්මික මට්ටම් වල ඉන්නට දන් දෙන්න දෙන්න එහි ආනිසංසය වැඩි කියලා. හැබැයි පින්තුනේ දැන් බුද්ධ ශාසනයේ තියෙන සමහර තැන්වල මේ පින්තුන හරියටම හත්තිගාම උග්ගේල සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකාය 8 වෙනි පාඩේ තියෙන සූත්‍රයක් තියෙනවා උග්ග සූත්‍රය කියලා. ඒ උග්ග සූත්‍රය දැක්වෙනවා මේ එක්තරා ශ්‍රාවකයෙක් ගැන, ගිහි ශ්‍රාවකයෙක් ගැන. ඒ ශ්‍රාවකයා ස්වාමීන් වහන්සේට දානීය පූජා කරනකොට, දැන් අද දානීය පූජා කරනවා නම් කලින් දවසේ රාත්‍රිය වෙලාව මෙයාට දෙවිවරු ඇවිල්ලා කියනවා ඒ දානීය පූජා කරන ස්වාමීන් වහන්සේලාගේ මේ ක්වොලිෆිකේෂන්. හා කියනවා ඔය හෙට දානෙට එන හවල් හාමුදුර රහතන් වහන්සේ කෙනෙක්. හවල් හාමුදුර අනාගාමී කෙනෙක්. අහවල් හාමුදුරුව සකදාගාමි කෙනෙක්. අහවල් හාමුදුරුව සෝතාපන්න කෙනෙක්. අහවල් හාමුදුරුව සිල්වත් පෘථග්ජන කෙනෙක්. අහවල් හාමුදුරුව දුස්සීල කෙනෙක් කියලා කියනවා. ඔය එතකොට මෙයා දාන්නේ දෙන්න කලින්ම දන්න වෙන හාමුදුරුව ගැන. හැබැයි මෙයා කියනවා මෙයා දාන බෙදනකොට හැම දෙනාටම සමාන හිතින් දානේ බෙදන්නේ කියලා. දානේ බෙදනකොට ස්වාමින් වහන්සේගේ මෝහන ධානයේ බලන්නේ පාත්‍රයේ දිහා බලන්නේ. පින්නතුනේ මෙයා වාද දෙවුරුත් එක සම්මතා තියෙන කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. ඒ වගේම මෙයා පින්නතුනේ මාර්ගඵලයෙන් කොයි මට්ටමේද හිටියේ? මෙයා අනාගාමී වෙල හිටිය කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් මේක දැනගත්තා නම් වෙනස් වෙනවා තත්ත්වනේ. ඔව්. නමුත් පින්නතුනේ මේ ආධ්‍යාත්මික මට්ටමෙන් අනාගාමී මට්ටම දක්වා ගිහිපු කෙනා හැසිරෙන ආකාරයෙන්. එයා ඉහළම මට්ටමේ ප්‍රඥාවක් නුවණක් තියාගෙන තමයි එයා දානේ දෙන්නේ. යා දන්නව දානේ කොයි පරමාර්ථයෙන් දෙන්න ඕනේ කියලා. එක අතකින් යා මුළු සංඝයාම සිහි කළ දෙන්නේ, අනිත් අතින් යා වඩාත්ම තමන්ගේ ලෝභය අඩු කිරීම අදහසින් යා දානේ දෙන්නේ. ප්‍රමාණ මේ කරුණ සඳහන් කළේ අපි ආධ්‍යාත්මිකව ඉහළට යනකොට අපිට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ලෝභය අඩු කිරීම. නමුත් සාමාන්‍ය මට්ටමේ බුදුහාම රගේ කළ තියෙනවා දානේ දෙනකොට සිල්වත් ගුණවත් අය බලන්නේ ඒක අනිසංස වැඩි කියලා. ඒකට හේතුව තමයි ඒ ලබන කෙනා සසර තවත් යන කෙනෙක් නම් එයාට ඒක සසරෙදි පිහිට වෙනවා. දැන් අපට සාමාන්‍ය කෙනෙකුට ඇඳුමක් අරන් දෙන්න පුළුවන්. ඒකත් වෙනක් වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට සිවුරක් පූජා කරොතින් ඒ එක සිවුර පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ ඇතැමට බණ ගාණක් කියන්න පුළුවන් ඒ සිවුර පාවිච්චි කරමින් සිවුර පෙරවගෙන. ඒ හැම මොහොතකම මේ පූජා කර ප්‍රයත්නත් තීහානිසංස ලැබෙනවා. ඒ නිසා තමයි අනුත්තරම් පුණ්‍යක්ෙත්තන් ලෝකස්ස කියලා කියන්නේ. ලෝකික අනුත්තර පුණ්‍යක් ශේස්ත්‍රයේ පින් නැමැති බීජ වපුරන තියෙන ඉහළම පින් කුඹර කියලා දේශනා කරේ ස්වාමින් වහන්සේලා. එනිසා දැන් ඔබ දීපු එක දානේ වන්දලා ස්වාමීන් වහන්සේ කොයිතරම් වැඩ කොටසක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. බණ කියනවා, භාවනා කරනවා, බුද්ධ පූජා තියනවා, මේ සුද්ධ කරනවා, සාසනෙ ගේන යන උදව් කරනවා, බණ පොත්පත් කියනවා. ඒ හැම දෙයකින්ම ඔබට ආනිසංස වෙනවා. ඇතැම් විට ඔබගේ දූ දරුවන් වෙනුවෙන් අවුරුදු 20ක් ඒ කරපු වියදම් ටික ඇතැම් විට එක දානේ දීමෙන් ලැබෙන ආනිසංසය ඊට වඩා වැඩි වෙනවා. ඒක වඩාම පුණ්‍යශේෂ්ඨයක් වන නිසා. ඉතින් මේ පැත්ත ගැනත් බුදුදහමේ අවධාරණය කරලා තියෙනවා. එහෙම කරන්න කරන්න පින්නතුනි අපට එක පැත්තකින් අපේ අකුසල් කර්ම ශක්තියෙන් දුර්වල වෙනවා කර්ම විපාක, අනෙක් පැත්තෙන් කුසල කර්ම ශක්තිය ප්‍රබල වෙනවා. ඒ ප්‍රබල වෙනකොට පින්නතුනි අපට ලැබෙන වාසි මොනවද? අපට ආයුෂ, වරණ, සැප, බල කියන මෙන්න මේ සම්පත් අපට ලැබෙන ජීවිතේ. ජීවත් වෙන කෙනෙක් වශයෙන් පින්නතුනි අපට මේ අවශ්‍යයි. අපි හැම කෙනෙක්ම හුඟක් අය ජීවත් වෙන කැමතියි. නිරෝගී භාවය කැමතියි. ශරීර වර්ණය කැමතියි. ශරීර ශක්තිය අපි කැමතියි. මේ ශක්තිය ලැබෙනවා පින්නතුනි මේ හොඳ කර්ම ශක්තියෙන් කිරීමත් එක්ක. ඒ නිසා කර්මයේ පිළිබඳව විශ්වසනීයත්වය දැනීම සම්මාදිට්ඨිය ඇති වෙච්ච පමණට පින්නතුනි අපි නිතරම අනිත්‍ය වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නිතරම අනිත් කෙනෙක් වෙනුවෙන් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමන් කෑමක් කෑවත් වතුර ටිකක් බිව්වත් ළඟින් ඉන්න කෙනෙකුට පොඩ්ඩක් හරි දීලා තමයි අනුභව කරන්නේ. මේක පින්නතුනි කර්මයත් එක්ක ලැබෙන අවබෝධය අපට. ඒ නිසා මේක පින්නතුනි තමන්ට ලොකු සම්පතක් වෙනවා. මේක ආනිසංසය පින්නතුනි මරණයෙන් පස්සේ නෙවෙයි මේ ජීවිත කාලය තුලදීම තමන් කරන කර්මයන්ගේ ආනිසංස තමට ලැබෙනවා. සාමාන්‍ය දානමේ පින්කමක් විතරක් නෙවෙයි පිනතුණි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලුම දානයන් අතරින් ප්‍රමුඛස්ති ඉහළම ආනිසංස වෙන්නේ ඔය ධර්ම දානමේ පින්කම. ඒ නිසා ඒකටත් අපි දායකත්වය දක්වනවා. දහම් පොත්පත් පූජා කිරීම, ධර්ම දේශනාවට අනුග්‍රහ දැක්වීම, බණ සීඩිය ආදී තියනවා නම් ඒව ප්‍රචාරය කිරීම, මේ වගේ ධර්ම ප්‍රචාරය සඳහාත් අපි යම්කිසි සේවයක් කරනවා. ඊළඟට පින්නොත්තුනි දාණයෙන් විතරක් අපි නැවතෙන්නේ නැහැ. දාණයට වඩා අනිසංස වැඩි සීලය. ඒ නිසා පංච සීලය පටන් ටිකෙන් ටික තමන්ගේ කය වචනය සංවර කර ගැනීම සඳහා වූ ගමනක නිතරම යෙදෙනවා. දැන් ඇතැමිට දන් දෙන්න ගියහම අපිට යම්කිසි විදියක වීදමක් කරන්න වෙනවා. නමුත් අපි බුද්ධිමත් නම් පින්නොත්තුනි අපට ධනෙ නැතුණත් අපට පින්කම් කරන්න පුළුවන් දානමේ පින්කම්. අපේ හිතවත් ගෙදරක දානයක් වෙනවා නම් අපට උදව් කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් අඩු ගානේ සුළුෙන් හරි වතුර බෝතල් ටිකක් හරි අපට දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ සමහර දායකයෝ ඉන්නවා තමන්ගේ යහළු මිත්‍රාදීන් ගියවලත් දානමේ පින්කම් වෙන අවස්ථාව හොඳට දින එහෙම ලියාගෙන ඉන්නවා. ඒ දිනේට මොකක් හරි ගිහිලා තමනුත් දෙනවා වතුර බෝතල් ටිකක් හරි පිරිකරක් හරි කෙහෙල්ලවරියක් හරි තමනුත් දීලා තමනුත් ඒ දානය කොටස් කරුවෙක් වෙන්න. තමන්ට ඒ දාන සහභාගී වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කලින් හරි ගිහිලා දීලා උදව් වෙන්න. දැන් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ලක්ෂණයක් තමයි දන් දෙනකොට හිතන හුඟාක්ම දෙන්න ඕන කියලා. පොඩ්ඩක් දුනොත් ඇතැම් විට කට්ටිය මොනවා කත් හිතයි කියලා අපි බය සමහර විට. නමුත් විනෝදනේ බුරුමේ, සියමේ, කාම්බෝජේ, ලාඕසයේගේ ලක්ෂණය තමයි දැන් ඒගොල්ලන්ගේ පන්සලක දානයක් දුන්නත් හැම කෙනෙක්ම මොකක් හරි පූජා කරනවා. සමන් කැටයක් හරි පූජා ගන්නවා. ඩොලර් එක ගානේ හරි කාටද පූජා කරනවා. දුප්පත්ම කෙනෙක් ආවත් මොනෝ හරි දෙයක් අරගෙන ඉන්නේ පූජා කරන්න. අඩුවානේ මලක් හරි අරගෙන ඉන්නේ. ඒ අය තමන්ට කරන්න පුළුවන් අඩුම දෙයින් හරි දෙනවා. නමුත් අපේ අය එක කෙනෙක් පිරිකරක් පූජා කරනකොට ඇතැමිට ආයා තමයි දායකත්වයේ කියලා නිකන් ඉන්නවා. අද අපට නැහැ කියලා. අඩුවානේ සාදුකාරයක් දෙන හැටි ඒකට සම්මාදන් වෙන්න. ඊටත් වඩා පුළුවන් නම් පොඩි දෙයකින් හරි තමන් ඉතාම සුළු දෙයකින් හරි තමනුත් ඒකට සම්මාදන් වෙන්න. මොකද පින්නතුනි මේ පින්කම ආනිසංස ගැන බුදුහාම හුඟක් වර්ණනා කරලා තියෙනවා. දැන් අනාථපිණ්ඩික සිටුමා මහා පූජාවක් කළා දේවරහමේර හැදලා. ඒ ජේතවනාරාමේ පූජා කරද්දී එක්තරා බ්‍රාහ්මණෙක් පින්නතුනි මේ පින්කම දැකලා සාදුකාර දුන්නා, අනුමෝදන් වුණා. ඔබ විශ්වාස කරනවද පින්නතුනි? ජේතවනාරාමේ හැදපු අනාථපිණ්ඩික සිටුමා ඒ පින්කමෙන් දිවිලෝකේ යනකොට අර පින්කමට සාදුකාර දීපු කෙනා ඊට කලින් දිවිලෝකෙ ගිහිල්ලා ඒ පින්කමට සතුට වෙලා. ඒ නිසා යම් කිසි දෙනක පින්කමක් කරනවා නම් තමනු සතුට වෙන්න. ලොකු පූජාවක් එහෙම කරනවා නම් පිළිමයක් කළා හරි දාගැබක් පූජා කළා හරි පන්සලක් පූජා කරලා අනේ සාදු සාදු මාත්‍යේ පින අනුමෝදන් වෙනවා කියලා තමනු අනුමෝදන් වෙන්න. පොඩි හරි දෙයකින් උදව් වෙන්න. දැන් ලොකු දාගැබක් හදනවා නම් පිළිම වහන්සේ නමක් හදනවා නම් කොහේ හරි ගඩොල් කැටයකින් හරි උදව්වක් කරනවා. කළා තමනු ඉහළටම තමන්ගීත පිටුවා ගන්න. ඒක තමනු මේකට දායක වුණා කියලා. ඒක තමන්ට ලොකු මනසට රැකවරණයක්. දානමේ පින්කම් කරන වගේම පින්නතුණි ඊළඟට පින්කම තමයි සීලමේ පින්කම. හැකිතාක් සිල්වත් ජීවිතයක් ගත කරන එක ලොකු පිනක්. සීලයටත් වඩා ප්‍රබලයි පින්නතුණි භාවනාව. ඒ නිසා තමන්ගේ කුසල කර්ම ශක්තිය දිනු කරගැනීමේ වේගවත්ම සාර්ථකම ඉක්මම්ම ක්‍රමය තමයි ප්‍රතිඵලදායම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාවේ පින්නතුණි ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මෛත්‍රී භාවනාව පින්නතුණි මහා පුණ්‍යස්කන්ධෝ මහා පින් සාගරයක් කියලා කියනවා. මහා ගංගා නම් ගංගාවේ එක කෙළවරකින් ඉඳන් අනිත් කෙළවරට මහා කන්දක් දන් දෙනවට වඩා සඳහන් කරනවා එක සුළු මොහොතක් මෛත්‍රී වැඩීම කියලා. එනිසා පින්නතුණි දවසකට අපි මුලින්ම සඳහන් කළ ආකාරයට විනාඩි 2කින් හරි මෛත්‍රී භාවනා පටන් ගන්න. වාහනේ නැගපු හැම වෙලාවකම සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා තුන් වතාවක් හරි කියන්න. ඒක තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාම ප්‍රබල වෙන කාරණයක් වෙනවා. ඒක ඉහළම කුසලයක් වෙනවා. ඒක ටිකෙන් ටික වැඩි කරගන්න. වැඩි කරන මට්ටමට තමන්ට අනිත් පැත්තේ ධර්ම මාර්ගය යන අවස්ථා එන්න එන්නම පෑදෙනවා වැඩි වෙනවා. හොඳ කල්යාණ මිත්‍ර හමු වෙනවා, හිත සමාධිගත වෙනවා, වාසි හුඟක් වෙනවා මේත් එක්ක. දැන් මේ අපි සඳහන් කළේ පින්නතුණි සම්මාදිටියේ මුල් පියවර ගැන, කම්මස්සකතා සම්මාදිටිය ගැන. මේ කම්මස්සකතා සම්මාදිටිය ඉඳගෙන පින්නතුණි පුඤ්ඤාවි සංඛාර කරන්නත් පුළුවන්, ආනෙන්ජාවි සංඛාර කරන්නත් පුළුවන්. දැන් මෙතන ඉඳන් හොඳ කල්පනාවෙන් අහගන්නේ අනේ කමන්නේ මම නිලමන්නේ කමන්නේ මේ පින්නතුණි මෙතන ඉඳන් හොඳ කල්පනාවෙන් අහන්න. දැන් ධර්මයේ සඳහන් වෙන කාරණයක් දැන් මෙතන ඉඳන් තමයි ඔබේ බුද්ධිය බලන අවස්ථා දැන් මේ. දැන් මේ පින්නතුණ හුඟක් අධ්‍යාපන සුසුමන් හොව ලබපු අය නේද? හොඳ කොලේජ් වලට ගිහිල්ලා විශ්වවිද්‍යාල වලට එහෙම ගිහිල්ලා ලොකු රැකියාවල් එහෙම කරලා නේ ආපු අය නේ. දැන් වන්න ඔබගේ බුද්ධිය හොඳට කොච්චර Taman දැක්කගෙනද කියලා බලන අවස්ථා මේකේ. එතකොට ධර්මයේ කාරණයක් සඳහන් වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියලා. සංස්කාර කියන්නේ පිනුතුනි චේතනා නැත්නම් කර්මය සකස් කර ගැනීම. ඒ සංඛාර කොටස් තුනකට බෙදෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා. බුදුදහමේහි මේ සංඛාරාට අමතරව තවත් සංස්කාරයක් ගැන සඳහන් කරනවා. ඒක මෙතන සඳහන් වෙන්නේ නැහැ. මෙතන සඳහන් වන්නේ අවිද්‍යාවෙන් සිදුවන සංඛාර ගැන. ඒ කියන්නේ අපි දානයක් දුන්නත් ඇතැම්මිට දෙන්නේ අවිද්‍යාව මත පිහිටනවා. පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ මනුස්ස ලෝකයේ දිවි ලෝකයේ ඉපදීමට හේතු වන කර්ම, කුසල කර්ම. ආනෙන්ජාවි සංඛාර කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට හේතු වන කර්ම. එතකොට පින්තුනි සම්මා සම්බුද්ධ ශාසනයක ආභාෂයෙන් නොලැබිච්ච කෙනෙක් යම්කිසි මට්ටමක කර්ම කරනවා නම් කුසල කර්ම කළත් එයා කරන්නේ අවිද්‍යාව මත පිහිටලාමයි. එයාට ඒ කර්ම වල ආනිසංස හැටියට පින්නතුනේ මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. දිව්‍ය ලෝක 6ටම යන්නත් පුළුවන්. රූපාචර බ්‍රහ්ම ලෝක 16ටම යන්නත් පුළුවන්. අරූපාචර බ්‍රහ්ම ලෝක 4ටමත් යන්න පුළුවන්. ඒ අරූපාචර වල ගිහිල්ලා නේව සංඥා නා සංඥායතන කියන බ්‍රහ්ම ලෝකේ පින්නතුනේ මහා කල්ප 84,000කට ආර්ස සහිතව ඉපදෙන්නත් පුළුවන්. සමතේ දිනු කළා. හැබැයි ඒ සමතේවත් පින්නතුනි ඒ සමාධිය සම්මා සමාධිය කියලා කියන්නේ නැහැ. සම්මා සමාධිය කියලා කියන්නේ බුදු සමයේ සම්මා සමාධියක් වෙන්න නම් පින්නතුනි ඒක කම්මස්සකත සමාධිය විතරක් නෙවෙයි ලෝකෝත්තර සමාධිය සහිතව ඒ භාවනා කරන්න ඕන. දැන් අන්‍යාගමිකයි, දැන් ආලාර කාලාම උද්දකරාම බුද්ධ අසිත තාපසයා, ඒ ඔක්කොම අය කර්මය අදහපු අය. කර්මය අදහපු නිසා තමයි ඒගොල්ලන් හිත වඩලා බ්‍රහ්ම ඥාන ලබා ගත්තේ. මරණයෙන් පස්සෙත් ඒගොල්ලන් දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සමාධිය සම්මා සමාධියක් කියලා කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? සම්මා සමාධියකටපත් වුණා නම් සම්මා සමාධිය නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කාරණයක් කියනවා. සමාධිමත් වෙච්ච කෙනා ප්‍රඥාවෙන් ඊළඟ ටික වඩා ගන්නවා. සමාධිය නවතින්නේ නැහැ. ආරසණික මාර්ගයේ සම්මා සමාධියෙන් අම්සන් වුණාට සම්මාදිට්ඨියත් පෙරමුණේ ගියොතින් කරුණාට තව කරුණ 10ක් බාටපත් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. අටෙන් නවතින්නේ නැහැ. එතකොට පින්නතුනි මේ කරන සාමාන්‍ය පුඤ්ඤාභි සංඛාර, ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න හේතු වෙන, දිව්‍ය ලෝක 6 ඉපදෙන්න හේතු වෙන, බ්‍රහ්ම ලෝක 16 ඉපදෙන්න හේතු වෙන කර්ම පුඤ්ඤාභි සංඛාර. ආනෙන්ජාභි සංඛාර කියන්නේ මොකද්ද? අරූපාවචර රූපයක් නැති මනස විතරක් තියෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න හේතු වෙන කර්ම. ඒ ඔක්කොම ටික දාලා තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. ඒ මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? එයාට සම්මාදිට නෑ කියලාද මේ කියන්නේ? දැන් ඔන්න සම්මාදිට ගැන ප්‍රශ්න අහගන්න ඕන. දැන් තේරුම් ගන්න. එතකොට මෙතන මේ කියන්නේ එයාට සම්මාදිටිය තියෙනවා. එයාට කම්මසකට සම්මාදිටිය තියෙනවා. හැබැයි එයාට ලෝකෝත්තර සම්මාදිටිය නෑ. කම්මස්සගතා කර්මය පිළිබඳ සම්මාදිටිය තියෙනවා. හැබැයි නිවන ගැන තියෙන සම්මාදිටියට නැහැ. කර්මය අදහනවා අකුසල කර්ම කරෝතින් දුගතිගාමී වෙනවා, කුසල කර්ම කරෝතින් සුගතිගාමී වෙනවා කියන ඒ අවබෝධය තියෙනවා. ඒ කම්මස්සගතා සම්මාදිටිය තියෙනවා. හැබැයි තිබ්බට ඒ කෙනා හිතන් ඉන්නේ මේ දකින අහන දේ ඒ අත්දැකීමට කලින් තිබ්බා, අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා කියලා. එයා ස්වාමීන් වහන්සේගෙනුට දානයක් දෙන්න පුළුවන්. එයා හිතන්නේ ආ මේ කලින් දැකපු හාමුදුරන්ට මේ දානය දෙන්නේ. දානය වැළඳුනාට පස්සේ හාමුදුරු ඉන්නවා කියලා. මේක තමයි සාමාන්‍යයෙන් අපි මේක වරදක්ම නෙවෙයි, මේක තමයි සම්මුති සත්‍යය. හැබැයි පරමාර්ථ සත්‍යයට එනකොට ඊට වඩා ගැඹුරෙන් මේ දේශ බලන්න. ලෝකයේ සියලුම ආගම්, දර්ශන, ඉගැන්වීම්, විද්‍යාවන් එක පැත්තක තියලා බුදුදහම රූලක් ගහලා කෙලින්ම වෙන් කරන්න පුළුවන් තැනයි මෙතන. ලෝකේ යම් තා ආගම් තියෙනවා නම්, දර්ශන තියෙනවා නම්, ඉගැන්වීම් තියෙනවා නම්, විද්‍යාවන් තියෙනවා නම්, ඒ හැම කෙනාම සඳහන් කරන්නේ මොකද්ද? අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සේ තේ ලෝකේ ඉතුරු වෙනවා. ඒක තමයි ලෝකේ සියලුම දෙනා සඳහන් කරන්නේ. බුදුදහම පටිසෝතගාමි දහමක් කියලා කියන්නේ. අනෙත් ඔක්කොම දහම අනුසෝතගාමි, ගංගාවක් පහට ගලා යනවා වගේ ඔක්කොම එක පැත්තකට යන්නේ. බුදුදහම කියන්නේ පටිසෝතගාමි දුද්දසං අනුන් කියලා කියනවා. මේක උඩුගම් බලන දහම. මෙතන රූල ගහලා වෙනස් කරන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබ්බේ නැහැ. අපේ ඉන්ද්‍රිය සංජානනයෙන් පස්සේ ලෝකෙ ඉතුරු වෙන්නේත් නැහැ. ලෝකය කියලා කියන්නේ මේ මොහොතේ අපි රූපයක් දකිනව නම් ඒ මොහොත තමයි ලෝකය. ඒ ලෝකය ඒ මොහොතේ හටගත්තේ. දැන් අපි මොන්ද මේ සබ්දයක් කියලා. දැන් මේ සබ්දයක් ගමු. මේ ඔබ අහපු සද්දය අහන්න කලින් මේක තිබ්බද? ඇහුණට පස්සේ ඉතුරුද මේක? නෑ. මේ සද්දය හටගත්තේ ඒ මොහොතේ හේතු ටික ඇති වෙච්ච තැනදී. ඒක හටගත්තා, එතනම නිරුද්ධ වුණා. ඒ වගේම තවත් විශේෂ දෙයක් මේ සද්දය. මේ සද්දයයි ති මොහොකටද? ඇඟිල්ලටද? මේ සද්දයයි ති කනටද? මේ සද්දයයි ති හිතටද? එහෙකටවත් නෙවෙයි. මේ ඇති වෙච්ච ශබ්දය ඇඟිලටයි තිත් නෑ, කනටයි තිත් නෑ, හිතටයි තිත් නෑ. මේ අවස්ථාවට සම්බන්ධ වාතයටවත් කිසිම දෙයකට මේ ශබ්දයයි තිත් නෑ. හැබැයි මේ හේතු ටික නැත්නම් මේ ශබ්දය හටගන්නේත් නෑ. ඒ වගේම මේ ශබ්දය කලින් තිබිච්ච ශබ්දයක් නෙවෙයි. මේ මොහොතේ හේතු ටික තියෙනකොට හටගත්තා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේකට තමයි කියන්නේ අස්මින් සති ඉදං හෝති කියලා. මේ හේතු ටික තියෙනකොට හත ගන්නවා. අස්මින් අසති දන්න හෝති. මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි. ඉමස්ස උප්පාදාය ඉදං උපජ්ජති. මේ හේතු ටික තියෙනකොට මේක ඉපදෙනවා. ඉමස්ස නිරෝධාය ඉදං නිරුච්ඡති. මේ හේතු ටික නැති වෙනකොට මේක නිරුද්ධ වෙනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. හේතු වලින් හටගත්තන යමක් හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි. මේක තමයි පිනුතුනි බුදු දහමේ ඉදම් පච්චතාවේ කියලා කියන්නේ. මේක තමයි බුදු දහමේ ආර්ය න්‍යාය කියලා කියන්නේ. මේක තමයි බුදු දහමේ පටිච්ච සමුපාදය කියලා කියන්නේ. මේක තමයි පිනුතුනි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරා සංඝ කාලපලක්ෂයක් හෝ ඊට වැඩිපුර කාලයක් කරපු මහා ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට ලෝකෙට අනාවරණය කළ ලෝකෙට දේශනා කරන සුවිශේෂී ගැණියම මේක. මේක තමයි බුදුදහමේ හදවත කියලා කියන්නේ. එතකොට අපි ඇසෙන් රූපයක් දකිනව නම් ඒ සියලු මාධ්‍යකෙම ටික පින්නතුණි ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ අපේ රූපයක් දකිනකොට අපට පේන රූපය පින්නතුණි ඒ රූපයේ සැබෑ තත්වය නෙවෙයි. අපට රූපයක් පේනව නම් පේන්නේ අපට කර්මයෙන් ලබා දීපු ඇහැට අනුව ඇහැට අනුරූපව හටගන්න රූපය තමයි මේ පේන්නේ. දැන් අපේ මනුස්ස ලෝකේ මේ කර්ම ශක්තිය අනුව මෙතන බිත්තියක් මෙතන යන්න බෑ අපට. හැබැයි සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නෝ එයාට මේක පේන්නේ නෑ. එයාට මෙතන යන්න පුළුවන්. එයාගේ ඉන්ද්‍රිය අපට වඩා වෙනස්. දැන් ඔබට ඇහෙන්නේ මේ සීමා විතරයි. නමුත් සමහර සත්‍යයන් ඉන්නෝ මීට වඩා එහා ග්‍රහ ලෝක ඉඳලා මේක ආකර්ෂණය කරන්න පුළුවන් සත්තු ඉන්නෝ. එයාගේ කන වෙනස් කර්මයට අනුව. මනස් ලෝකෙම ගත්තත් පින්නතුනි ඔබට අද පේන මේ ඇස ඔබට අද මේ විදිහට මම ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පෙනෙන මේ සංස්කාර ටික අදහට ගන්න පුළුවන්. හැබැයි ඔබේ ආභ්‍යන්තරයේ ඇස වෙනස් වුණොත් කර්ම වෙනස් වුණොත් මේ ස්වාමින් වහන්සේ වෙනස් විදිහකට පේන්නේ. කුසල කර්ම ශක්තියේ පැත්තට වෙනස් වුණොත් ඔබට පේන්නේ කුසල කර්ම පැත්තෙන් ඉහළම වාසිය වෙන විදිහට පේන්නේ. අකුසල කර්ම ශක්තිය වෙනස් වුණොත් පේන්නේ නැතනම් මේ අකුසල වැඩෙන විදිහට පේන්නේ. දැන් අපි දැකලා තියෙන සමහර අය පින්නතුනි ජීවිත අන්තිම කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක යනවා පිළිත් කියන කියලා. මේ මිනිස්සේ කෑ ගන්න මෙන්න මාව මරන්නේ නෝ කියලා. දරුවෝ කෑම ටික අරගෙන යන තාත්තට කෑම දෙන්න. ඇඳා සිරින්ගන මෙන්න මාව මරන්නේ නෝ කියලා. එකම දරුවා ඉන්නේ දරුවා මේ තාත්තේ කෑම ටික ගන්න කියලා. මෙයා හැංගගෙනෝ කෑ ගහනවා. මොකද්ද වෙලා තියෙන්නේ මේ? පින්නතුනි මේ ඉන්ද්‍රිය වෙනස් වෙලා. ඕනම මොහොතක කර්මෙන් ලැබෙච්ච මේ ඉන්ද්‍රිය වෙනස් වෙන්න පුළුවන්. ඒක කුසල පැත්ත වෙනස් වෙන්න පුළුවන්, අකුසල පැත්ත වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණොත් පින්නතුනි මේ පේන දේ නෙවෙයි අද පේන දේ නෙවෙයි අපට පේන්නේ. ඒ නිසා අද මේ පේන දේ හිතන්න එපා. අපට පේන සම්පූර්ණ සත්‍යය කියලා. සම්පූර්ණ සත්‍ය නෙවෙයි අපට පේන්නේ. අපේ ඇසේ පෙනීමේ ශක්තිය වෙනස් වුණොත් ඇතැම් විට අපට මේ අපට වර්ණ අන්ධතාවය ආවොත් මේ වර්ණ මොකුත් පේන්නේ නැහැ. කළු සුදුරට පේන්නේ මේවා. මේ හඬ අපිට අපේ කනේ ස්වභාවය වෙනස් වෙනකොට අපට ඇහිමේ ශක්තිය නැති වෙනවා. ශබ්ද තිබුණට අපට ඇහෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ අවබෝධයත් එක්ක මේ පරිසම්පාදයේ පිළිබඳව මේ අවබෝධයත් එක්ක දැන් අපේ ජීවිතය අපි කිව්වර සමාධිති ලැබෙනකොට දැන් ඉටිපන්දන් දැල්වල පන්දු පන්දම් පත්තු කළ දැන් මේ ආලෝකේ දැන් ටිකෙන් ටික පින්නතුනි දැන් හඳේ ආලෝකයක් පසු කළ දැන් අපි මෙයන් දැන් සම්මා දිට්ඨිය එන්නම වැඩි වෙනවා කියන්නේ මෙන්න මේකයි පින්නතුනි. මෙහෙම වැඩි වෙලා ගිහිල්ලා පින්නතුනි බුදුදහමේ හැටියට ඉහෙළම ආලෝකය කියලා කියන්නේ මොකද්ද? අපි යමක් ඇසෙන් දකිනවා නම් පින්නතුනි ඒ දකිනවා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ හටගත්තා. රූපය කියලා කියන්නේ මේ පෙනීමේ ඇස රූපය මේ ආදී දේවල්. වේදනා කියන්නේ ආශ්‍රිතව තියෙන සැප දුක් ආදී වේදනා. සංඥා කියන්නේ හඳුන ගැනීම. සංඛාර කියන්නේ චේතනා. විඥාන කියන්නේ මේ හිත. මේ පහක් ක්ෂණිකව හට ගැනීම තුලින් තමයි රූපයක් ගැන, ශබ්දයක් ගැන, ගඳ සුවඳක් ගැන, ස්පර්ශයක් ගැන අවබෝධයක් ලැබෙන්නේ. ඒක පින්නතුනි ඒවා කොටස් වෙන් කරන්න බෑ බාහිර ලෝකයේදී. මේව නුවණින් තමයි දැනගන්න තියෙන. ධර්ම ශ්‍රවණය කර කර භාවනා කරමින් තමයි මේ නුවණ අපට පහළ වෙන්නේ. මේ ස්කන්ධ පංචකයක් තිබුණට ඒ ස්කන්ධ පංචකේ එකට හටගෙන එකට නිරුද්ධ වුණාට සාමාන්‍ය ලෝකයේදී අපිට මේව වෙන් කළ දක්වන්න බෑ. දැන් අපි කියමු අපිට තේ එකක් කෝපි එකක් දුන්න කියලා. අපිට කෝපි එකක් දුනා පුළඳා මේ වතුර ටික මේ කෝපි ටික මේ සීනි ටික කියලා වෙන් කරන්න. වෙන් කරන්න බෑ. නමුත් අපිට කෝපි එක බොනකොට දන්නවා කෝපි ටිකක් වැඩි. ආ සීනි ටිකක් මදි. රසණ ටිකක් අඩුයි. කෝපි එක බොනකොට අපි දන්නවා මේකේ සත්‍ය මේකේ. නමුත් බාහ්‍ය ලෝකෙදී කෝපි ටික රසණ ටික වතුර ටික සීනි ටික වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ ස්කන්ධ පංචකයේ ලක්ෂණයක් තියෙමම සම්පූර්ණම නුවණින් දකින්න. ඒකාසකින් සුතමේ ඥාණයෙන් ධර්ම ශ්‍රවණය කළා මේකෙදි යනකොට පින්නතුනි ටිකෙන් ටික අපට මේ යථාර්ථය පේන්න ගන්නවා. පේන්න ගන්න කොහොමද පින්නතුනි? සාමාන්‍ය අපි පින්කම් කළත් පින්නතුනි අපි සාමාන්‍ය රූපයක් දකිනකොටම අපි ඒ බාහිර රූපය තුල බැස ගන්නවා. අපි හිතන්නේ රූපය තියෙන්නේ පිටතේ කියලා. දැන් ඔබතුමිය දකිනකොටම සාමාන්‍ය මම බලනවා නම් සාමාන්‍ය මං කියන ඔබතුමිය ඉන්නවා. ආ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා බාහිර රූපය තුල බැස ගන්න. රූපය බාහිරේ ඉන්නේ කියලා. සාමති ලෝකේ anu hari. නමුත් පින්නතින රූපයක් බාහිරින් දකිනකොට ගැඹුරින් බලනවා නම් ඒ රූපේ පේන්නේ මේ පැත්තේ Tamange සංඥා සංඛාර විඥාන මේ පැත්ත අනුව තමයි මේක මේ පේන්නේ. හරියට අපි කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩියේ රූපයක් පේනවනේ නේ. කණ්ණාඩියේ පේන මොන රූපේද? මේ පැත්තේ තියෙන රූපේ තමයි කණ්ණාඩියෙන් පේන්නේ. ඒ නිසා බාහිර රූපයක්, ශබ්දයක් ආදිය තුලින් හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ බාහිරින් මුකුත් දුකක් අස්සපක්ක්ක් දෙන්නේ නැහැ. මේ පැත්තේ හැටියට තමයි ඒක වෙන්නේ. මේ පැත්තෙන් බලන විදිහට තමයි මේක පේන්නේ. එක පැත්තකින් කර්මෙන් ලබා දීපු ඉන්ද්‍රිය, අනිත් අතින් අවිද්‍යාව, තෘෂ්ණාව ආදී අභ්‍යන්තර ටික සහ තමන්ගේ දැක්ම ආදී මේ කරුණු ටික අනුව තමයි බලන්නේ. බාහිර තියෙන දේ නෙවෙයි පේන්නේ, අපේ සංඥා සංඛාරවලට අනුව, සංඥා වේදනාවලට අනුව මේ පැත්තේ ස්වභාවය අනුව තමයි මේ බාහිර පේන්නේ. මේක දැනගත්තොත් පින්නතුනි, බාහිර රූපයේ තුල, බාහිර ශබ්දයේ තුල, බාහිර ගඳ සුවඳ තුල අපේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බැරි වෙලාවත් අපි රූපය තියෙන්නේ බාහිරේ කියලා බාහිර රූපය තුල බැස ගත්තොත් තාම අපි බැස ගන්න එක තමයි කරන්නේ. ඒකෙන් ඉක්මලා නැහැ. හැබැයි පින්නතුනි මේ බැස ගන්නවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් මොකද්ද? කලාමැදිරියෙක් නැත්තම් පළඟැටියෙක් ලාම්පුවකට පනිනකොට අනේ මට ලාම්පුව දැල විතරයි පිච්චෙන්න බෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? නොපිච්චිනවද? පහන් දැල්ලට පළඟැටියා පැන්නොතින් පහන් දැල්ල විතරයි ඕනේ, පහන් දැල්ල විනෝදේ විතරයි ඕනේ, අනේ පිච්චෙන්න නම් බෑ කියලා කිව්වොත් නොපිච්චිනවද? නොපිච්චිනේ නෑ. බාහිර රූපය තුළ රූපය දකිනකොට අනේ මගේ දුව, අනේ මගේ පුතා, මට දුව පුතා විතරයි ඕනේ, දුක් ටික නම් එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. බාහිර පේන දරුවා තුළ හිත බැසගත්තොත් ඒ දරුවා ළඩ වෙනකොට, ඒ දරුවා වෙනස් වෙනකොට, ඒ දරුවා මහලු වෙනකොට, ඒ දරුවා තමන්ගෙන් වෙන් වෙනකොට ඒ එන දුක් ටිකෙන් තමන්ට නිදහස් වෙන්න බෑ. ඒ දර්ශනය අනුව බාහිර රූපය පේනවායි කියලා බැලීම බැලුමත් එක්කම පින්නතුණි තමන් අකමැති වුණත්, තමන් අකමැති වුණත් දුකෙන් නිදහස් වෙන්න බෑ. කැමති වුණොත් අමුතුවෙන් කතාවක් නෑ, කොහොමත් දුකමයි. අකමැති වුණත් පින්නතුණි අනේ මං අකමැතියි කියලා කරත් ඒ දුක තුනමයි. එහෙනම් දැන් අපිට මොකද කරන්න වෙන්නේ? දරුවෝ ටික අත්හරිනද? දරුවෝ ටික වෙන නිවාසයකටවත් දෙන්නද? නෑ පින්නතුනේ, දරුවෝ ටිකත් එක්කම අපට එක ගෙදර ඉඳගෙනම මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන්. ඒකයි තියෙන වාසිය අපට. දරුවොත් එක්කම අපට නිවන් දකින්න පුළුවන්. අපි ඉගෙන ගනිමින්, රැකියාව කරමින්, මෝගේජ් එකක් ගෙවමින්ම සතරෙන් මෝගේජ් එකක් ගෙවලන්න පුළුවන්. පින්නතුනේ ඒ සඳහා තමයි ධර්ම මාර්ගයක් අපට තියෙන්නේ. වැඩිගත් සමන්නේ ඒක. ගිහියට උනත් මේ ධර්ම මාර්ගයට එන්න පුළුවන්. එතකොට පින්නතුනි ටිකෙන් ටික අපි මේ දැනුම අවබෝධය වැඩි කර ගන්නට ඕන. යමක් අපේ ඇහැට පේනවා නම්, කනට ඇහෙනවා නම් මේක බාහිර තුල තියෙන දෙයක් නෙවෙයි. මේ අභ්‍යන්තරයේ තුල ඇතිවන මානසික ස්වභාවය නිසා මේ ලැබෙන අවබෝධයක් කියන එක දකිනවා. ඒ දකින අවබෝධයත් එක්කම පින්නතුනි ආදාන එයාට හැම මොහොතකම ඒ මොහොත විතරයි ජීවිතේ තියෙන්නේ. දැන් අපට කොහොමද? අපට ඔක්කොම ටික ජීවිතේ තියෙනවා. ඒ කියන්නේ අපට වාහනේ පාරේ තියෙනවා, රැකියාවක් තියෙනවා, ගෙදරක් තියෙනවා, ලංකාවේ අම්මත් ඉන්නවා, ස්වාමි අරහෙත් ඉන්නවා, ඔක්කොම ටික දැන් එකට අපට තියෙනවානේ. ඒ නිසා ඔක්කොම වගේම වෙන නිවුස් ටිකක් එනවා ඈ. ෆෝනේ කෝස් කරලා තියුණාත් මැසේජ් එක ඇලර්ට් වෙලා තියෙනවා. මෙහෙ නොසිතා හිටියයි කියලා නෑ, දුක් ටික ඔක්කොම එනවා. රෙකෝඩ් වෙලා තියෙනවා. නමුත් පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කොහොමද? රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ වෙලාවට ලෝකයේ උපදවාගෙන ජීවත් වෙන. තමන්ගේ අම්මා ගැන සිහි කරනවා නම් ඒ මොහොතට අම්මා විතරයි ඒ ලෝකේ ඉන්නේ. ඒ අම්මා හොයාගෙන යන්නත් පුළුවන්. හැබැයි ඒ හොයාගෙන යන්නේ අර කලින් දැකපු අම්මා බලන නෙවෙයි. අපි කණ්ණාඩියක් ළඟට යන්නේ. අපේ කණ්ණාඩිය ළඟට අපේ මුහුණ බලන්න, කොන්නේ පීරන්න යන්නේ කණ්ණාඩියේ තියෙන රූපය බලන්න යන්නේ නෑනේ. අපි ගියාට පස්සේ එතන නිර්මාණය වෙන රූපය බලන්නේ අපි යන්නේ. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් අම්ම බලන්නේ යන්නේත් එහෙමයි. කණ්ණාඩිය තියෙනවා. කණ්ණාඩිය කියන්නේ අම්මගේ රූපය වගේ. අම්මගේ රූපය තුළට බැසගත්තු හැඟීම තමයි අම්මා කියන සංකල්පය. අන්න ඒ සංකල්පය හටගන්නේ අම්මා දකිනවත් එක්කම, නැත්නම් අම්මා ගැන හිතනවත් එක්කම, අම්මා ගැන අහනවත් එක්කම කියලා කුමනෝ ඉන්ද්‍රිය හයකින්, කුමනෝ ඉන්ද්‍රියකින් ඉන්ද්‍රිය සංජානන වෙන අවස්ථාව තමයි අම්මා නැමැති කණ්ණාඩිය ළඟට යන අවස්ථාව. අන්න ඒක බලන්නයි යන්නේ. ඒ බලන අම්මා පින්නතුනි වයසට යන්නේ නැහැ. ඒ බලන අම්මා මරණයටපත් වෙන්නේ නැහැ. ඒ බලන අම්මා කෙනේ සම්පූර්ණ අවබෝධය. අපට පින්නතුනේ කණ්ණාඩියෙන් අපි ඒ මොහොතේ දකින්න රූපය වයසට යන්නේ නැහැ. කලින් එකත් එක සංසන්දනය කරත් වයසට ගිහිල්ලා තමයි. හැබැයි ඒ මොහොතේ දකින්න රූපය වයසට යෑමවත්, ලෙඩවීමවත්, මහලු වීමවත්, මරණයවත් නැහැ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ මොහොතේ වර්තමාන අත්දැකීම තුළ සම්පූර්ණම හිත පිහිටුවලා ඒ මොහොතේ ස්කන්ධ පංචකය දකින කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ එක ඉන්ද්‍රියකින් අරමුණක් ගන්නකොට, ඇසෙන් රූපයක් දකිනකොට මුණවහන්සේගේ සම්පූර්ණ ජීවිතය ඒ අත්දැකීම තුළ විතරයි ඉන්නේ. අනිත් වෙලාවේදී අනිත් එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච අත්දැකීමක් විදිහට දකින්නේ. දැන් අපේ දුක හටගන්නේ අපි එක විට ඔක්කොම ටික එකට අල්ලගෙන ඉන්නේ. දැන් අපි සිහි නොකරත් අපේ දරුවක් තියෙනවා, වාහනයක් තියෙනවා, ගෙදරක් තියෙනවා, රැකියාවක් තියෙනවා, උපාධියක් තියෙනවා, ඔක්කොම තියෙනවා කියලා හිතන් ඉන්නේ. නමුත් ඇත්තටම නෑ පින්නතුනි. අපි අවිද්‍යාවෙන් හිතන් ඉන්න එක තමයි මේ තියෙන්නේ. දැන් වාහනේ තිබ්බ කියලා කොහොමද තියෙන්නේ ඇත්තෙම? මගේ වාහනේ කියලා කොයිලෙත් බදාගෙන දින්නේ වාහනේ. නෑනේනේ. මේ පිළිවඳව තියෙන පින්නතුන අත්දැකීම විතරයි තමයි ජීවිතය කියලා කියන්නේ. තමන්ගේ යාළුවෙක් කියලා හිටියත් තමන්ගේ යාළුවා කියලා බදාගෙන නෑ යාළුවා. ඒ යාළුවා ගැන සිතන මොහොතයි යාළුවා කියලා කියන්නේ. එතකොට එකක් සිතන මොහොතේ පින්නතුනි ඒකයි අපේ ජීවිතය කියලා කියන්නේ. දැන් මරණාසන්න මොහොතේ පින්නතුනි අපිට මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ වෙන්නේ පින්නතුනි අපි එක සිතුවිල්ලක් ගැන හිතනවා. අපි දිගටම දිනු කරලා අප මට්ටම අනුව ඒ ආපු මගේ ඊට අනුරූප වූ දෙයක් අන්තිම මොහොතේ හිතනවා. දැන් අපි අපිට දිගටම පරිත්‍යාගයේ සීලයෙන් ආපු කෙනෙක් නම් දන් දෙමින් සීලකින් අප වෙන්නම් ඊට අනුරූප සිතුවිල්ලක් හිතනවා. අන්තිම මොහොතේ හිතනවා. ඒ සිතුවිල්ල එතනම නිරුද්ධ වීමත් එක්කම ඊට අනුරූප තැනක කයක් ලැබිලා ප්‍රසන්න ගන්නවා. තමන් ඒ මොහොතේ හිතුවේ දරුව ගැන නම්, දරුව ගැන හිත බැසගත්ත නම්, තමන්ගේ කුසල කර්ම ශක්තිය ප්‍රබල නම් ඇතැම් විට මනුස්ස ලෝකෙට වෙන්න පුළුවන් මට්ටමක් නම් දරුවගේ කුසේ හෝ දරුවගේ ආසනම ඥාතියගේ කුසේ ඉපදෙනවා. ඒ කෙනා කෙරෙහි ඇතැම් විට අමනාපේ මට්ටමේ හිටියා නම් එයත් එක්ක ගනුදෙනුව කරගන්න පුළුවන් මට්ටමක ඉපදෙනවා. ඒ වගේම ඊට ඉහළ මානසිකත්වයක හිටියා නම් දරුවගේ වගේ මනුස්ස ලෝකෙට වඩා ඉහළ කුසලයක හිටියනම් දරුවට ආදරය දෙමුණත් මව කුසරෙන්නේ නැහැ. එයා ඉහළ දිව්‍ය ලෝකෙට ගිහින් දරුව බලන්න පුළුවන් තැනක ඊටපස්සේ ඉන්නේ. අනිත් ටික ඔක්කොම ක්ලෝස් වෙලා යනවා. ඩිලීට් වෙලා යනවා. ඊට අදාළ තැනට විතරයි යන්නේ. අර ඔක්කොම තිබ්බට බින්දෙන ඔක්කොමටම යන්නේ නැහැ. හැම මොහොතකම ඒ සිතිවිලට අනුව ලෝකෙකට තමයි අපි යන්නේ. දැනුත් ඒකම ඇත්තෙම ක්‍රියාත්මක වන්නේ. දැන් බලන්න අපට අධ්‍යාත්ම සුසුකම් කොච්චර තිබුණාද, කොච්චර වාහනේ ලස්සන වුණත්, කොච්චර හොඳ ලස්සන පාරක ගියත් කෙනෙක් ගැන අපි අමනාපෙන් නෑ යන්නේ. අපට අර කිසිම දෙයක ලස්සන පේන්නේ නෑනේ. අර අමනාපය තමයි ඒත් එක තමයි ලෝකේ අපි. එතකොට අපි ඇතැමිට ඉතාම දුප්පත් තැනක ඉන්නේ, ඉතාම පහසුකම් අඩු දාඩිය දාන තැනක. නමුත් හොඳ කුසල චේතනාවක ඉන්නේ තමා. එතන අර කිසිම දෙයක බාහිර දෙයක දුක් ටික තමන්ට එන්නේ අර හොඳ මානසිකත්වයක ඉන්නේ. ඒ මනසට අනුව තැනක තමයි පිනතුනි දැන් ජීවත් වෙන්නේ අපි. නමුත් අපි අවිද්‍යාවෙන් හිතන් ඉන්නේ ඔක්කොම ටික තියෙන ලස්සන ගෙදරක ඉන්නේ කියලා හිතන් ඉන්නේ. නමුත් මනසේ ලස්සන අනුව තමයි අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ. එතකොට මේ ජීවිතයේ යථා ස්වභාවයක මරණයෙන් පස්සේ ස්වභාවයත් ඒක. ඊට අනුරූප තැනක තමයි ඊට සමගාමීව ප්‍රතිසන්දි ලබන්නේ. හැබැයි පිනතුනි යම් කෙනෙක් මෙන්න මේ පරිසම්පාදයේ මේ හේතුඵල ධහම මේ ඇතිවීම නැතිවීම දිගින් දිගටම ප්‍රගුණ කළා. අර මේ ලෝකේ දරුවන්ගේ වැඩ ටික කරන ගමන්, යුතුය කණ්ඩික කරන ගමන්, රැකියාව කරන ගමන්, මෝගේජ් එකක් ගෙවන ගමන්, ඉන්ෂුරන්ස් එකක් ගෙවන ගමන් ඔක්කොම කරමින් මේ ධහමත් වඩමින් යා හිටියනම් මේ ලෝකේ වාසිනු දුක් ටික නිදහස් වෙනවා, නිදහස් වෙලා වැළපෙන්නතුනේ. එහි ප්‍රතිඵලයේ විදියට අන්තිම මොහොතේ ඇතිවන සිතුවිල්ල අපි හිතුවොත් මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල මේ මොහොතේ හටගත්ත පංචබනස්කන්ධය මේක හටගත්ත මේකම මෙතනම නිරුද්ධ වුණා කියලා ඒ මොහොතේ දකින්න අපි දක්ෂුනොත් මොකද වෙන්නේ? ආයි ඊළඟ මොහොතට හිත බැස ගන්න තැනක් නැහැ. ඒ පුද්ගලයාට කියනවා සමසීසී කියලා. සමසීසී කියලා කියන්නේ පින්තුණි. එයාගේ මරණයත් එයාගේ සසර ගමනත් අවසන් වෙලා මරණයත් පිරිනවන පෑමත් දෙකම එකම මොහොතේ සිදුවන කෙනෙක් කියලා. යා සිතයි බැස ගන්න තැනක් නැහැ. දැන් අපේ සිත බැසගන්නේ ඇයි? අපේ යමක් අහලා දැකලා ඒ අත්දැකීමට පස්සෙත් අපට ඉතුරු වෙනවා දැන්. ඉතුරු වුණොතින් ඒ ඉතුරු වෙච්ච දේ හොයාගෙන යා නැවත යන සූදානම්. අපි නිතරම මුලක් තියාගෙන ඉන්නේ. සමහර අය කියන්නේ මුලා මතකය කියලානේ. ඈ මුල මතකය අපිට නිසා මුලට යන්න බෑ. මුල අමතක වීම හොඳයි වෙනද බුදුදහමේ හැටියට. පින්නතනේ මුල මතක නම් මුල හොයාගෙන යන සූදානම් නිතරම නිතරම අපි සම්බන්ධතා තියා නිතරම මේ ලෝකෙට යන්න බලන් ඉන්නේ. නිතරම අපේ අම්ම සිහිපත් වෙනකොට, දරුව සිහිපත් වෙනකොට පිනතුනේ මේට අවුරුදු 25කට කලින් මිය ගිහපු අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඇතමිට. ඒ අම්මා නැවත සිහි කරොත් ඔබ ඉන්න කෙනෙක් විදියට, ඉන්න කෙනෙක් විදියට සිහිපත් කරන්න ඕනේ. අම්ම කියන හැඟීම අපි අවිද්‍යාවෙන් සිහි කරොත් අපි අම්මා ඉන්න ලෝකෙ හොයාගෙන යන සූදානම්. අම්මා දැන් අම්මගේ අවසන් කටයුතු කළා, ආදාහනෙත් කළා, ඔක්කොම දූවිලි ටිකක් දැන් ගංගේ පාගලා තියෙන පුළුවන්. නමුත් පින්නතුනි ඒ අම්මා කියන සංඥාව හිතේ බැසගෙන තියෙනවා නම් අම්මා ඉපදිච්ච තැනට අපි යන සූදානම්. අපේ කර්ම ශක්තියට සමගාමීව නම් අම්මගේ කර්ම ශක්තියක් තියෙන්නේ. අම්මා ප්‍රබලම තැනක ඉන්නවා නම් අපේ කර්ම ශක්තිය දුර්වල නම් අපට යන්න බෑ. අම්මා ඊටාම දුර්වලම තැනක නම් ඉන්නේ, අපේ කර්ම ශක්තිය ප්‍රබල නම් ඒත් අපට යන්න බෑ. හැබැයි අපේ හිතන විදියයි අම්මා හිතපු විදිය සමාන නම් අපි අම්ම කොහේ හිටියත් අම්ම ඉන්න තැනට යන්න සිලොන් සුසුමණ්ඩික තියෙනවා. එනිසා පින්නතුනි බාහිර බඩු භාණ්ඩ ටික දන් දීම විතරක්, බාහිර ලෝකයේ අනිත්‍යතාවයේ විතරක් වෙනස් වීම විතරක් හිතලා අපට නිවන් දකින්න බැරි එකයි. සාමාන්‍ය ලෝකය කියන්නේ බාහිර වෙනස් වීම බලලා නිවන් දකින්න කියලා. සාමාන්‍ය අය එහෙම තමයි විස්තර කරන්නේ. නමුත් පින්නතුනි ගැඹුරට යනකොට බුදුදහමේ කියන්නේ මෙන්න මේ ඇති වෙන මානසික ස්වභාවයේ අනිත්‍යතාවය බලන්න. මොකද බාහිර රූපයට ඇතිවන අපිට තියෙන ආසාව බාහිර රූපය මිය ගියා කියලා, බාහිර රූපය කැඩිලා බිඳිලා ගියා කියලා නවතින්නේ නැහැ. දරුවෙක් බලන්න. දැන් දරුවා ඔබට හකීකරු නැහැ කියමු. හකීකරු වුණාට පස්සේ සමහර අම්මලා තාත්තලා කියන මන්නම් දරුවා අමතක කළම ඇතිනේ, මට නම් ඕනම නැහැ කියලා. නවත් වෙන තැන යාතම වැඩියම අරගෙන තියෙන්නේ. මේ අපි පින්නතුනි බාහිර ලෝකයේදී අපි අකමැති උනායි කියලා අපි අත්හැරලා නැහැ. අපි ඒ තුල මානසිකව බැසගෙන ඉන්නෝ නම් යා ඉන්නවා කියලා සංඥාව තිබ්බත් ඇති අපි ඒක හොයාගෙන යන සූදානම්. ඒකයි මානසික ස්වභාවය. ඉතින් මෙන්න මේ මානසික ස්වභාවය තුළ හිඳීදී බුදුදහමේ මුලින් දේශනා කරන්නේ අර සබ්බ පාපසංකරණං කියපු විදිහට හැකිතාක් අකුසලෙන් මිදෙන්න. මුලින් සුගතියට හිත පිහිටව ගන්න. මොකද අපිට එකපාරම නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් කරන්න ඕන කම්මසකතා සම්මාදිටියේ පිහිටලා අවිද්‍යා මූලිකව හරි කමන්නේ පුඤ්ඤාවි සංකාර කරන්න. හැකිතාක් දන් දීලා සිල් රැකලා මේ පින්දහම් ටික කරන. ඒ පින්දහම් කරනකොට තමයි මේ පින්නතුනේ අර සාමාන්‍ය රැස් කරන සංස්කාර නෙවෙයි. ඊට වඩා ඉහළට ගියලා ඉහළ සංස්කාර අකුසල් දුරු වෙන විදිහේ සසර ගමන නිමාට පත් වෙන විදිහ සංස්කාර අපි දිනු කරනවා. මේක වරස් කිරීම නෙවෙයි, මේක වර්ධනය, මේක ස්කිල් එකක්. ତර මේක දිනු වෙන පින්නතුනේ අපි අනිත් පැත්තෙන් මේ ජීවිතය තුළදීම අපි දුක් ටිකෙන් නිදහස් වෙනවා. අපි දරුවන්ව පෝෂණය කරනවා, අපි ඥාතීන් ඇසුරු කරනවා, අපි යට යුතුයකම් ටික කරනවා, අපෙන් කරන්න තියෙන දේවල් ටික කරනවා. හැබැයි අපි ඒ රූපය තුල අපේ හිත බැසගන්නේ නැහැ. අපි ඒ මොහොතේ සිහි වෙනකොටම මේ අත්දැකීම, මේ මොහොතේ සිහි වෙන අත්දැකීමක් කියලා අපි දකිනවා. දැකලා සාමාන්‍ය ලෝකයේදී දරුවව හුරුතල් කරනවා, දරුවට උගන්වනවා, දරුවට කැම්බීම ටික දෙනවා, දරුවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්න ගමන්ම දරුවත් එක්කම මේ දහම ප්‍රගුණ කරන ටිකෙන් දරුවන්ට තේරෙන දරුවටත් මේ දහම කියලා දෙනවා. කියලා දෙන්න දරුවත් අධ්‍යාපනයෙන් දිනු වෙනවා. දරුවා කැමිට ඉහළම විද්‍යාඥයෙක් වෙන්නත් පුළුවන්, මහාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන්. අම්මත් මේ ධර්මයේ ප්‍රගුණ කරන ගමන් අම්මත් තවත් උපාධියක් කරලා තවත් රැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන්. අම්මත් ඇදෙමිට තියෙන රැකියාවටත් වඩා හොඳ රැකියාවක් කරලා, තියෙන වාහනයටත් වඩා හොඳ රැකියාවක් වාහනයක් අරගෙන, තියෙන ගෙදරටත් වඩා හොඳ තවත් ලොකු ගෙයකුත් හදාගෙන තමන් ලෞකික ජීවිතය තුලත් ඉහළට යන ගමන් තමන් ආධ්‍යාත්මික වශයෙන් උත් ආරට නොදෙවෙන විදිහේ ඉහළම මානසිකත්වයකට පත් වෙන කෙනෙක් බවට තමන් පත් වෙනවා. ඒ වගේම එන්න එන්න පිනතුනේ තමන් බාහිර මත යැපෙන ගතිය අඩු වෙනවා. දැන් අපි දරුව මත, තමන්ගේ දේපළ, ධනය, අධ්‍යාපනය මත බාහිර මතයි යැපිලින්නේ. බාහිර කෙනෙක් කතා කරොත් අපි සතුට වෙනවා, හිනා වෙනවා, සතුට වෙනවා. කතා නොකර හිටියොත් හිතනවා අනේ මට සලකන්නේ නැහැ, මාව නොසලකා හැරියයි කියලා. දැන් අපේ සතුට තියෙන පිනතුනි බාහිර මත. බාහිර කෙනෙකුට පුළුවන් අපිව පාලනය කරන්න. බුදුදහමෙන් සඳහන් කරන්නේ පිනතුනි අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණ තමන්ට තමන් පහනක් වෙන්න. බාහිර පහන හොයාගෙන ගිහිල්ලා බෑ. තමන්ගේ ධර්මයේ තුරෙන් තමන්ගේ අභ්‍යන්තරයේ පහන් ආලෝකයක් දැල්වන්නට ඕන. තමන්ට තමන් දිවයිනක් භූමියක් කරගන්නට ඕන. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණ ධර්මයේ පිළිසරණක් කරගන්න, ධර්මයේ රැකවරණයක් කරගන්න කියලා. දහම තමයි පින්නතුනි අපට සැබෑ රැකවරණේ බවට පත් වෙන්නේ. මොකද අනිත් සියලුම දේවල් පින්නතුනි හරියට මහා වතුර ජාලාවකට සුනාමියකට අහු වුණා වගේ ඔක්කොම ටික ගහගෙන යනවා අපි. අපේ ඥාතීන් ටික ගහගෙන යනවා, ධනෙ ටික ගහගෙන යනවා, රූප සම්පත්තිය ගහගෙන යනවා, නිරෝගී භාවය ඔක්කොම මහා සුනාමියකට අහු වෙමින් මේ තියෙන පින්නතුනි. අන්න ඒ මහා වෙසණයෙන් බේරෙන තියෙන එකම පහුර තමයි, එකම දිවයින තමයි, එකම ආලෝකය තමයි මේ සද්ධර්මය. ඒ සද්ධර්මය තුල ඉඳින්දි පින්නතුනි අපි මේ ලෝකේ අත්හැරල යන්නේ නැහැ. වගකීම් ටික අත්හැරල එකපාර කැලේට යන්නේ නැහැ. දැන් සමහර අය කම්මැලි අය එහෙම ධර්මයේ පොඩ්ඩක් අහපු ගමන් ආධාරම් හාමුදුරුවෝ මාට මෙහෙම කිව්වා කියලා විභාගයක් ලියන්න ඕන මෙන්න කෙනෙක් පාඩම් කරන්න එහෙම කම්මැලි කෙනෙක් හාමුදුරුවෝ බණටත් මෙහෙම කිව්ව වැඩක් නැහැ කියලා බොන්නේ විභාගය කියලා. ආයි විභාගයෙන් පස්සේ ආයි එනවා. පින්නතුනි ඒක නෙවෙයි මේ ධර්ම කියලා කියන්නේ. ඈ ඒ ධර්මයේ නියම පැත්තෙන් අල්ලගත්ත නෙවෙයි. දක්ෂ කෙනා නම් විභාගයක් සමත් වෙලාම යන්නේ. පින්නතුනි අපි අත්හරින්න නෙවෙයි පින්නතුනි, අපට අත්හැරෙන්න ඕන. බලෙන් අත්හැරියොත්, බලෙන් අත්හැරලා අපි යමක් කරා අයින් කළ ගියොත් ගියාට වඩා වේගෙන් ආයෙන්නේ. ධර්ම අවබෝධයත් එක්ක, මේ අවබෝධයත් එක්ක එක්කම පින්නතුනි අපට ඉබේ අත්හැරෙන්න ඕන මේවා. ඒ අත්හැරෙන්නේ භෞතික නෙවෙයි මානසික අත්හැරෙන්නේ. දරුව වඩාගෙන ඉඳිදී දරුවට කිරි ටික දෙමින්ම දරුවගෙන් නිදහස් වෙන්න පුළුවන්. දරුවට උගන්වද්දිම, දරුවත් එක්ක එකට දරුව සුරතල් කරමින් එකට නිදියද්දිම තමන්ට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ දරුවටත් පිට වෙන්නේ. ඒ නිසා එවැනි දහමක් තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ අපට. ඒ ධර්මය අවබෝධ කරගන්න කරගන්න, ඒ ධර්මය ප්‍රගුණ කරන්න කරන්න පින්තුනි අපි ඉතාම ප්‍රායෝගික ජීවිත ගත කරන්නේ. මේ ප්‍රායෝගික ජීවිතෙන් අපි ඒකට විරුද්ධව යන්නේ නැහැ. ඒකට ඉක්මවල යන්නේ නැහැ අපි පින්නතුනි. මේ ලෝක සම්මතියට විරුද්ධව යන්නේ නැහැ අපි. ලෝක සම්මත ජීවිතයත් අපි ඉතාම සාර්ථක පුද්ගලයන් බවට පත් වෙනවා. දැන් විසාකාව, බන්දුල මල්ලිකා වැනි අය පින්නතුනි ඉතාම සාර්ථක ජීවිත ගත කරපු අය. අනාථපිණ්ඩිකතුමා කියන්නේ එහෙම කෙනෙක්. සුද්ධෝදන රජතුමා කියන්නේ එහෙම අය. චිත්ත ගෘහපතියා, අත්තාලවක මේ වගේ හුඟ දෙනෙක් ගැන, ගිහි ශ්‍රාවකයන් ගැන කියනවා. ඒ අම්ම තාත්තා හිටියනම් අම්ම තාත්තා හොඳට පෝෂණය කළා. දරුවෝ හිටියනම් දරුවෝ පෝෂණය කළා. විසාකාවට මුණුබුරු මිනි බිරියෝ 100 දෙනෙක් හිටියේ කියලා කියනවා. ඒ අයටත් පින්නතුනි සලකමින්, තමන්ගේ ස්වාමියට හොඳට සලකමින්, ඒ ගෘහස්ත ජීවිතයක් ගත කරමින්ම තමයි මේ අය තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගත්තේ. හැබැයි ඒ ගමනේදී පින්නතුනි අපට සද්ධර්ම ශ්‍රවණය කිරීම ඉතාම ප්‍රබල සාධකයක් වෙනවා අපේ මේ ගමන මඟ තීරණය කර. ඒ වගේ මේ අහන සද්ධර්මයේ පින්නතුනි අපේ එදිනෙදා ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. ධර්මයේ පිළිපදින්නේ පන්සලට ආපු දවසේ, සිල්ගත්තු දවසේ කියලා කිව්වොත් අපි નિયમિત ධර්මයට ඇවිල්ලා නැහැ පින්නතුනි. ධර්මය අහන්නට අපට කාලයක් වැය වෙන්න පුළුවන්. නමුත් ධර්මය හැසිරෙනවා කියන කාරණය පින්නතුනි අපි හුස්ම ගන්නවා වගේ වැඩක්. ජීවත් වීමත් එක්කමයි මේක කරන්නේ. සමහර කෙනෙක් කියනවා අනේ මේ ධර්ම කොහොමද සමාජයේදී අපි කරන්නේ? අපි මෛත්‍රී වැඩුවට බෑ, අනිත්‍යයි මෛත්‍රී වඩන්නේ නැහැ කියලා. පින්නතුනි ඔක්කොමයි මෛත්‍රී වඩනවා නම් අපිට මෛත්‍රී වඩන්න අවස්ථාවක් නැහැ. අපි මෛත්‍රී වඩන්න ඕන මෛත්‍රී නොවැඩනා ඉන්න තැනයි. එයා හොඳම සාධකයක් අපට, හොඳම උදව්වක් අපට මෛත්‍රී ප්‍රැක්ටිස් කරන්න. අනිත් අය ඔක්කොම දන් දෙනවා නම් අපට දන් දෙන අවස්ථාවක් නැහැ. දන් නොදෙන අය ළඟ තමයි අපි දන් දෙන්නේ. දැන් මෙතන දැන් අපි කියමු අද දැන් දානෙට අනුග්‍රහ කරයි කියලා කවුරු හරි. ඔක්කොම අනුග්‍රහ කරොත් මොකද වෙන්නේ? එතකොට දානයක් කරන්න වෙන්නේ නැහැ නේද? මාට කියන්නේ සමාධිය සුලෙන් උදව්ව කරන්න ඕනේ. ඒකනේ මං කියනවා. ඔක්කොම කරන තැන නෙවෙයි පින්නතුනි. යම් කෙනෙක් නොකරන තැනදි තමයි අපට වැඩිපුරම මේ දහම් ප්‍රයෝග කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී විසම අදහස් තියෙන දුර්වල අදහස් තියෙන අය ළඟදී තමයි අපට හුඟක් මේක ප්‍රගුණ කළා. අපි ඇත්තටම දහමෙන් ඉදිරියට යනවද කියලා තමන්ටම තමන් ගැන ආවර්ජනාවක් පරීක්ෂණය කරන්න පුළුවන්. මෛත්‍රී වඩන අය ළඟම ඉන්න වෙලාවේදී පින්නතුනේ අපේ මෛත්‍රිය තියෙන දේ අපිට චෙක් කරගන්න බෑ. අපට හොඳට සලකන අය ළඟදී හොඳට තැම්පත් ඉන්න පුළුවන්. මෛත්‍රිය තියෙන දේ අපිට බලාගන්න බෑ පින්නතුනේ. අපි කවුරු හරි බැන්නොත් තමයි තේරෙන්නේ මෛත්‍රිය තියෙනවද කියලා. දැන් තමන්ට කේන්ති යන විදියෙන් තමයි තේරුම් ගන්නේ තමන්ට අඩුපාඩුවක් තියෙද කියලා. අනිත් අයත් ඔක්කොම දන් දෙනවා නම් අපිත් මොකක් හරි දෙන සූදානම්. නමුත් අනිත් අය ලෝභ තැනදී තමයි බලන්නේ අපි කොච්චර දන් දෙනවද කියලා. ඈ අන්න එතෙන්දී තමයි තමන්ගේ නියම පරිත්‍යාග සීල තිස්මතු වෙන්නේ. ඒ නිසා පිනතුනේ එදිනදා ජීවිතයේදී අඩුපාඩුකම් තියෙන පරිසරයක තමයි, එවැනි සමාජයක තමයි අපට වඩාත්ම පහසු වෙන්නේ මේ ධහම පිළිපදින්න. ඒ පිළිපදින ධහමෙන් තමන්ට ඇත්තටම ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ලැබෙන තියෙද කියලා බලන්නේ මෙන්න මේ විසම සමාජය තුළ. අනිත් කාරණේ තමයි පින්නතුනි ලෝකේ අනිත් අය අඩුපාඩුකම් වුණාට කියලා පින්නතුනි අපි කනගාටු වෙන්න හොඳ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ අය ඇතැම් විට අපි මේ අහන තරම් වටිනා ධහමක් අහලා නැහැ. ඒකයි ඒ අය බැරි වෙනත් අපි මේ අහපු බණට ගැහුවොත් පින්නතුනි අපට වඩා හොඳට ප්‍රැක්ටිස් කරනවා එහැම මේටි. අපට වඩා හොඳට මේ ටික ප්‍රායෝගික කරලා අපට ආදර්ශයක් නොයයි. ඒ නිසා ඒ ඇයට පිනුතුන අනුකම්පා කරන්න ඕනේ. ඒ ඇයට මේ දහම අහන නොලැබෙච්ච නිසා ඒ ඇගෙන් අඩුපාඩු තියෙන කියලා. ඒ අය බැරි වෙලා තැහුවොතින් අපටත් වඩා හොඳට සාර්ථක මේක කරනවා. ඒ නිසා ඇතැම් විට අපට අපේ ජීවිත කාලෙදී මේ අය ඇතැම් විට මේ ධර්මය අහලා අපටත් වඩා දහමින් ඒ අය ඉදිරියට එන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙදි ගත්තොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී බුදුහාඳුර බුදුබව සඳහා පෙරම් පුරණ ගත්තේ අපේ ගෞතම බුදුහාඳුරණත් කලින්. දැන් අපේ ගෞතම බුදුහාඳුර සාරසංඝ කලපලක්ෂය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අටසංඝ කලපලක්ෂයට කලින්. ඒ වගේ දෙගුණික කාලයක්. එතකොට අපේ ගෞතම බුදුහාඳුර හිතන්නත් කලින් තමයි මෛත්‍රී බුදුහාඳුර පටන් ගත්තේ. නමුත් තාම සසරේ ඉන්නවා. ඒ වගේම ජෝතිපාල ගඩේ කාර දෙනගේ කතාව බහලා ඇති. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේට යාළු දෙන්න ගැන. ඒ පිනතුනේ ගටේ කාර එදා අනාගාමි වෙල හිටියේ. ජෝතිපාල වශයෙන් හිටිය අපේ ගෞතම බුදුහාමර බෝධිසත්ත්ව කාලේ. එදා ඒ යහළුව බුදුහාමරට එක්ක යන කොණ්ඩෙන් අදන් තමයි එක්ක යනෝනේ. ඒ ගටේ කාර එදා ජෝතිපාලව බුදුහාමරට එක්කන් යන්න මුලින් කිව්ව කිව්වේ ගියේ නැහැ. ඊට පස්සේ ගඟක් ළඟ පන්සල ළඟ ගඟට යන ගඟට යන නාන්නයන් කියලා නාන්න එක්කන් ගිහිල්ලා නාල ගොඩ ආවට පස්සේ කොණ්ඩෙන් අල්ලන් තමයි එක්කන් ගියේ බලෙන්ම. පින්නතුනි ඒ ජෝතිපාල කියන කාටද? ඔව් ඒ ජෝතිපාල තමයි අපේ ගෞතම බුදුහාඳුරෝ. ඒ ජෝතිපාල ඒ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ ආත්ම භාවයේ පැවිදි වෙනකොට සිවුරු පිරිකර දුන්නේ කවුද? සිද්ධාර්ථ තාපසතුමාට සිවුරු පිරිකර දුන්නේ කවුද? ගටේ කාරණම් මහා බ්‍රහ්මයා. කවුද? යාර කාශ්‍යප බුදු යමහන්සේගේ යාළුවා කාලේ යාළුවෝ දැන් යාළුවෝ කොහෙද ඉන්නේ දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා අනාගාමී විදිහට ඇවිල්ලා මේ යාළුවට සිවුරු පිළිකර දුන්නා ඒතරක්නේ බුදුනාට පස්සේ ආ මගේ යාළුවෝ දැන් බුදු වෙලා ඉන්නවා කියලා සතුට ප්‍රකාශ කර ඇවිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඇවිල්ලා පින්නතුනි ඒ ගැටේ කර තාමත් සසරේ ඉන්න ඔහු දැන් රහත් වෙලා කියලා කියන්නේ නමුත් තාම ඉන්නවා ඒ අර කොණ්ඩෙන් ඇඳන් ගිහපු යාළුවා දැන් බුදු වෙලා පිරුවන් පාලස්තිවරයා සාසනෙක උද ගොඩනගලා පින්නතුනි ඒ වගේ ලෝකයේ සත්‍යයන් මානසිකව දිනු වෙන පල්ලෙහාට වෙන කාලවකවානු තියෙනවා. එනිසා ආද පල්ලෙහා මට්ටමේ කෙනෙක් හිටියට යාක්ෂණිකව පින්නතුණිය ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ කාලපරාසයෙන් ගත්තොත් පින්නතුණිය විශාල කාලපරාසයක් මේක නිකන් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙක ඉඳන් අනිත් බුදුරජාණන් වහන්සේගේ අතර කාලපරාසය ඉතාම දිග කාලයක්. ඒක හුඟක් වෙලාවක් යනවා විස්තර කරන්න. අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛේ දක්වා ආයෙත් අඩු වැඩි වෙනවා. 10 නම් අසංඛ්‍ය දක්වා 10 කියන්නේ 1.0යි අසංඛ්‍ය කියන්නේ 1.0 කීයද අසංඛ්‍ය කියන්නේ 1.140ක සංඛ්‍යාව දැන් මිලියනෙට 0.7යිනේ එහෙමම කියල 1.140ක සංඛ්‍යාව තමයි අසංඛ්‍ය කියලා කියන්නේ එතකොට මේ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා මිනිස්යාගේ ආයුෂ ටිකෙන් ටික වැඩි වෙනවා වැඩි වෙන්නේ කොහොමද අවුරුදු 100ට එක ගානේ තමයි වැඩි වෙන්නේ. දැන් අවුරුදු 100ක් ගියොත් එකක් වැඩි වෙනවා. ඔහොම ඔහොම තමයි අසංඛේට යන්නේ. ගිහිලා ආයේ පහළට එන්නේ අසංඛේ නම් ආයේ පහළට එන්නේ අවුරුදු 100ට එක ගානේ තමයි පල්ලෙහාට එන්නේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාර්ථ කීයද? අවුරුදු 100යි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාර්ථ අවුරුදු 100යි. හැබැයි බුදුහාමුදුරන්ට 120ක් ජීවත් වෙනත් තිබුණා. 120 දැන් අඩු වෙන කාලේ පිනොත 100ක් අඩු වෙන කාලේ දැන් බුදුහාම පිරණ පළ අවුරුදු කීයද 2600යි දැන් 100ව කීයද එහෙනම් 100ව 26යි එතකොට 100ෙන් 26ක් අඩු වෙලා පිනොත දැන් පරමාර්ථ කීයද 74යි මේක අඩු වෙනව 10ට යනකම් මෙන්න මේ පින්නතුනේ මේ 10 ඉඳන් අසංඛේට වැඩි වෙනව අසංඛේ ඉඳන් ආයෙ 10ට අඩු වෙනව මෙහෙම පල්ලෙහා ඉඳන් උඩහට ගිහිල්ලා උඩහ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා එකපාරක් යනවා ආයෙ පල්ලෙහා ඉඳන් උඩට යනවා ආයෙ පල්ලෙහා ඉඳන් පහළට එනවා ඔහොම දෙපාරක් උඩට පල්ලෙහාට ගිහිපු අවස්ථාවක එකවරක් තමයි බුදුහාම කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඒකත් එක දිගටම නෙවෙයි මහා භද්‍ර කල්පයක් වුණොත් තමයි එහෙම වෙන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන එක මහා කල්පයක් තුළ විතරයි එහෙම වෙන්නේ ඒ කියන්නේ මේක 20 වතාවක් උඩට පහළට යනවා ඒ 20 වතාවේදී පස් උඩට පහළට උඩට පහළට පින්නතුනේ 4 වතාවක් යනවා උඩට පහළට 4 වතාවක් ගිය වෙලාවේ තමයි එක විට එක බුදුරජාණන් වහන්සේගෙන් පහළ වෙන්නේ ඒ වගේ 20ක් උඩට පහළට ගිය වෙලාවේ තමයි බුදුවරු පස් නමක් පහළ වෙන්නේ ඒකට කියනවා මහා භද්‍ර කල්පය කියලා දැන් අපි ඉන්නේ එවැනි මහා භද්‍ර කල්පයක නමුත් පින්නතුනේ එවැනි මහා භද්‍ර කල්පය ඉතාම කලාතුරකින් තියෙන්නේ සමහර අසංඛ්‍ය ගණන් කල්ප යනවා පින්නතුනි බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට එක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අනිත් කාලයට කාලය අපිට හිතා ගන්න පුළුවන්. ඉතාලම දිගු කාලයක්. එතකොට මේ කාලේ අතරතුරේදී එකපාරක් උඩට පල්ලෙහාට ගියාට පස්සේ පින්නතුනි එක කාලයක වෙනව සත්ත්ව විනාශයක්. ලෝකේ සත්ත්ව විනාශ වෙනවා. ඔක්කොම නෙවෙයි අවුරුදු 10කට පැනලා පස්සේ ගුණ දහමෙන් පිරිහිලා සත්තු ගහ බැනගෙන ආයුධ වලින් නැසාගෙන විනාශවල ඉතාම සීමිත ප්‍රමාණයක් ඉතුරු වෙනවා ඒ ඉතුරු වෙච්ච පිටස ගුණධම් වර්ධනය කරලා ආය අසංඛේට යනවා අසංඛේට ගියාන පස්සේ ලෝකයේ තියෙන්නේ බඩගින්න වගේ රෝග කීපයක් විතරයි තියෙන වෙන මොකුත් රෝග නැහැ ඒ කාලේ දිව්‍ය ලෝකේ දෙවරුන්ටත් මනුස්ස ලෝකේ ඇවිහිළු කරනවායි දිව්‍ය ලෝකෙන්නේ මෙහෙ එන්න කියලා ඒ තරම් සැප සම්පත් වැඩි වෙන කාලයක් මනුස්ස ලෝකේ තියෙනවා ඉතින් ඒ වගේ ඉතාම දිග සසර ගමන කියදෙන අවස්ථාවේදී පින්නතුනි කල්ප ගැන ලොකු විස්තරයක් තියෙනවා ඒක ලොකු කාලයක් ගියනවා අපි මේ කෙටියෙන් කාරණා ටිකක් කිව්වේ පින්නතුණේ මෙවැනි සසරක ඉන්න අපට පින්නතුණේ මේ ලබාගත් අවශ්‍යන් සම්පත්තිය ඊටාම භාග්‍ය සම්පන්නය පුණ්‍යකාමී අවස්ථාව බුදුහාමුදුරේ දේශනා කළේ මේක ඉක්මවා ගන්න එපා මේක අපට මේ ලැබෙච්ච ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවේදී අපි ජීවිතේ ඊටාම ප්‍රමුඛත්වය දෙන්න ඕන මේ ධර්මයේ වෙනුවෙන් කියන කාරණේ එනිසා සම්මාදිටිය ඇති කරගත්තා නම් ඒ ඇතිකරගත්තු ප්‍රමාණයට සම්මාදිටිය නැවතින්නේ එයාගේ සංකල්පනා හොඳ වෙන හොඳව සිතුවිලිය හිතන්නේ. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන වාක් හොඳ යහපත් සිතුවිලිත් එක්ක ඇයින්නේ. සිතුවිලි යහපත් වෙනකොට මොකද වෙන්නේ? සිතුවිලි යහපත් වෙනකොට පින්නතුනි විතක්ක විචාර යහපත් වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන කලින් හිතින් කතා කරන ගතියක් තියෙනවා. අන්න ඒ හිතන විදියම හොඳ වෙනකොට මුලින්ම හොඳ වෙන්නේ වචන. කය හොඳ වෙන්න කලින් පින්නතුනි කායික ක්‍රියා නිවැරදි වෙන කලින් හොඳ වෙන්නේ වචනය. ඊට පස්සේ සම්මා කම්මන්ත කටයුතු නිවැරදි වෙනවා. සම්මා ආජීවය ජීවත්වන ක්‍රමයක් නිවැරදි වෙනවා. උත්සාහය නිවැරදි වෙනවා. සිහිය නිවැරදි වෙනවා. සමාධිය නිවැරදි වෙනවා. සම්පූර්ණයෙන්ම මුළු ජීවිතයම සකසා ගන්න සම්මා දිට්ඨිය ඇතුව. යා හැම දෙයක්ම කරන්නේ සිහියෙන්. හැම දෙයක්ම කරන්නේ කර්මඵල විශ්වාසයෙන් පරිස්සම්බාධි පිළන් දැනුම ඇතුවයි. හැම මොහොතෙම යකරන්නේ හැම මොහොතෙම කුසල් වඩමින් හැම පියවරක් පාසාම යා නිවන් මඟ වෙත ප්‍රවේශ වෙමින්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, එහෙම ඉන්නකොට අනිත් පැත්තෙන් යාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. මේවට කියනවා ස්පිරිචුවල් ෆැකල්ටිස් කියලා. තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව දිනු වෙනවා. එන්න එන්නම ශ්‍රද්ධා ද ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙනවා. එන්න එන්නම තමන්ගේ ඉන්ද්‍රිය තීනු වෙනවා. තමන්ගේ සෙන්සර් ෂාප් වෙනවා. කියන සාමාන්‍ය ලෝකයේදී ආ බලලා බලන කෙනාට වඩා යා ගැඹුරින් ඒ දෙස බලනවා. යමන් දෙස බලනකොටම බලන්නේ මේ පැත්තයි බලන්නේ. මුල්ම හේතුව බලනවා. දැන් ගෙදරක සීනුව ඉස්සරහා තියෙන සීනුව නාද වෙනකොට කුඩාම කෙනෙක් නම් බලන්නේ සීනුව දිහා බලන්නේ නේ. බුද්ධිමත් කෙනා බලන්නේ කොහෙද? දොර ළඟ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. පින්නතුනි අන්න ඒ වගේ අපට ඇහැට රූපයක් පෙනිලා කනට ශබ්දයක් ඇහිලා ඒ බාහිරට ගෙනකොටම බාහිරට නෙවෙයි ආ බලන්නේ අභ්‍යන්තරයේ තමන්ගේ කෙලෙස් ටික දිහා බලන්න. මේකට තමයි නියම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මෙහෙම බලන්න බලන්න පින්නතුනි යගේ එන්න එන්නම ඉන්ද්‍රිය ආයතන තීනු වෙනවා, ශක්තිමත් වෙනවා. එන්න එන්නම අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. එන්න එන්නම යාගේ ජීවිතය ආලෝකීය සූර්යා ලෝකේ නැමැති ආලෝකීය ජීවිතයට පහළ වෙනවා. ඒ පහළ වෙන පින්නතුනි යාගේ ජීවිතය ඊටාම නැවුම් ජීවිතයක් බවට පත් වෙනවා. ඊටාම අලුත් ජීවිතයක් බවට පත් වෙනවා. යාගේ ජීවිතය පිළිනු වෙච්ච ජීවිතයක් වෙන්නේ. කෙනෙක් දැක්ක ගමන්ම කෙනෙක්ගේ අතීතයට ගිහිල්ලා ඒ හේතු ටික තුල එරිලා අර පිළිනු වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. ඒ මොහොතේම ඇති වෙනකොටම ඒ මොහොතේ නිර්මාණය වෙච්ච අලුත්ම ලෝකය දකින්නවා. එයා අතීතයට යන්නේත් නැහැ, අනාගතයටත් යන්නේ නැහැ. වර්තමානය තුල ඉහළම අත්දැකීම තුල ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ එයා අතීතය අමතක කරනවා කියලා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ වර්තමාන ජීවත් වෙන අතීතය අනාගතය අමතක කරන්න කියලා නෙනේ. පිනතුනි බුදුදහමේ කිසි විටකත් අමතක කරන්න කියලා නැහැ. ඔබ යමක් අමතක කරනවා නම්, ඔබට යමක් අමතක වෙනවා නම්, ඒක මතක තියාගන්න ජීවිතේ ලොකු අඩුවක් වගේ, ලොකු වැරදීමක්. හිත දිනු වෙන පින්නතුනි කියන්නේ තමන්ගේ සතිය දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සිහිය දිනු වෙන මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි ජීවිත කාලය ඔක්කොම මතක් කරගන්න පුළුවන් වෙච්ච සිදුවීම් ටික. ඉපදෙච්ච දවස් ඉඳලාම ඔක්කොම මතක් කරගන්න පුළුවන්. ඈ ගිය අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා දවල්ට කෑය මොකද කියලා සෙනෙකව මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි මව කුසේ හිටිය කාලයත් මතක් කරගන්න පුළුවන්. මව කුසේ පිළිසින ගත දවස් ඉඳලාම මතක් කරගන්න. දැන් විද්‍යාඥයන් නම් කියන්නේ මොලේ තිබ්බොත් විතරයි මතකේ කියලා නේ. අපි මව කුසේ පිළිසින ගත දවසේ මොන මොලේයක්දනේ? ඇහැටවත් පේන්නේ නැති ඈ අර ඇල්පෙනෙත් එක කෙලවර වගේ ඉතාම සුළු භෞතික දෙයකට විඥානේ සම්බන්ධුනේ. එදාට මොලේ අත්‍යවලුවක්වත් නැහැ අපිට. පින්නතුනි ඒ මතකيات රහතන් වහන්සේට සිහි කරන්න පුළුවන් විතරක් නෙවෙයි, අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් අවසර සිහි කරන්න පුළුවන්. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කිසිදු සීමාවක් නැතුව ඕනම කාලයක් ආපස්සට සිහි කරන්න පුළුවන්. මතකේ නෙමෙයි පින්නතුනේ ගැටලුව. මතකේ නෙමෙයි ගැටලුව. අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. මතකේ ඊටාම හොඳ දෙයක්. නමුත් මතක් වෙනකොටම අපි දක්ෂ වෙන්න ඕන මේ දැන් සිහි කරන්න තමන්ගේ සතිචෛත්‍යය ඒකත් මේ මොහොතේ ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක නෝනින් දකිමින් තමයි ඒ අතීතය සිහි කරන්නේ. නමුත් අපි අතීතය සිහි කරන්නේ කොහොමද? කවුරු හරි බැන්න කෙනෙක් සිහි කරනකොට කොහොමද? ඇඟලේ වතුර වෙනවනේ. එහෙනම් අපි සිහි කරන්නේ ආත්ම සංඥාවෙන්, නිත්‍ය සංඥාවෙන්. අපට අද කෙලස් වෙනවා. නමුත් රහතන වහන්සේ කෙනෙක් නික්ලේසි මනසකින් තමයි ඒ අතීතය සිහි කරන්නේ. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච අපි අර උදේ කන්නාඩියට ගිහපු එක දැන් මෙතනින්නම් මතක් කරනවා වගේ. කන්නාඩිය අපි උදේ ගිහිල්ලා බලපු කන්නාඩියේ තියෙන රූපේ මෙතනින්නම් මතක් කරනකොට දැන් කන්නාඩියේ පේන රූපය බලන විදිහට නෙවෙයි අපි බලන්නේ. අපි එක නිරුද්ධ වෙච්ච එකක් විදිහට නුවණින් දකින්නේ. රහතන් වහන්සේත් අතීතයේ ඕනම දෙයක් බලන්නේ මේ විදිහට. වර්තමානයේ ඉඳගෙන බලන කෙනෙක් විදිහට අතීතය බලන්නේ. අතීතයට ගිහිල්ලා අතීතයේ බැස්සගෙන නෙවෙයි බලන්නේ. හරියට විදුලි පන්දමකින් ඈත බලනවා වගේ. විදුලි පන්දම ඈතට ඇල්ලුවා කියලා විදුලි පන්දම ඈතට යන්නේ නැහැ. විදුලි පන්දම අතේ තියෙන්නේ. ඔව්. එළිය විතරයි අපි ફોકસ කරන්න ඕන තැනකට. රහතන වහන්සේ තමන්ගේ විඥාණයෙන් අතීත අනාගත ඔක්කොම ફોકસ කරලා බලනවා. තමන් දන්න තමන්ගේ ටෝච් එක අතේ තියෙන්නේ කියලා. පින්නතිනන්නේ වගේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අප තුල සුවිශේෂී පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය තමයි පින්නතුනේ එන්නෙන්නම සම්මාදිට්ඨිය වැඩි වෙනකොට තමන් ඊටම එන්නෙම නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. බාහිර අයට අපිව පාලනය කරන්න පුළුවන් බව අඩු වෙනවා. බාහිර කෙනෙකුට කෙනෙකුගේ දෙයකින් සැපතක් හෝ දුකක් දෙන ගතිය එන්නෙම අඩු වෙනවා. බාහිර රූපයකින් ශබ්දයකින් අපට සැපතක් සතුටක් අපට දෙන්න පුළුවන්කම කියන්නේ මොකද්ද? ඒ රූපෙම වෙනස් වෙනකොට ඒ වගේම අපි දුක් වෙනවා. බාහිර පේන රූපයකින් ශබ්දයකින් අපේ සතුට වල උඩ පනිනවා නම් මතක තියාගන්න ඒ උඩ පනින ප්‍රමාණයට මේ වෙනස් වෙනකොට අඬ මිනුත් උඩ පනිනවා. කෙනෙක් hina වල උඩ පනින හැටියට තීරණය කරන්න පුළුවන් යා දුකේදී අනන විදියට හිතාගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ දෙකම බැලන්ස් කරලා ඉන්නෙන්නම උපේක්ෂාව දිනු කිරීම තමයි ධහම තුලින් කරන්නේ. හැබැයිම කරා කියලා පින්නතුනි අපේ ජීවිතේ හිතන්න එපා දැන් කරන සාර්ථකත්වය පොඩ්ඩක්වත් අඩුවේ කියලා. දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් වඩාත්ම හොඳට ඉගෙන ගන්නවා. දැන් අපි දන්න සමහර අය ඉන්නවා හොඳට ඉගෙන ගත්තුවා. උපාධි හතරට ගත්තුවා ඉන්නවා. වැඩිපුරම වඩපු භාවනා මොකක්ද දන්නවද? මරණානුස්සති. වැඩිපුරම ජීවිතේ මරණානුස්සති භාවනා වඩන අය ඉන්නවා. උපාධි හතරට ගත්තුවා ඉන්නවා. මාස්ටර් ඩිග්‍රීස් පහයි ගත්තුවා ඉන්නවා. පින්නතනි අප්‍රමාදී බව වඩාත්ම වැඩි වෙනවා මේ දහම් තුල ඉන්නකොට. දැනට වඩා අපි වැඩ කොටසක් කරනවා. දැනට වඩා කලින් අපි අවදි වෙනවා. දැනට වඩා පැය භාගයක් හරි පරක්කුල තමයි නිදාගන්නේ. උපරිම කාලෙන් වැඩ ගන්නවා. කාලය තමයි පින්නතනි අපට වටිනාම දේ. ධනෙට වඩා වටින කාලය. ඒ වගේම පින්නතනි යාගේ ජීවිතයේ හැම මොහොතකම සතිපට්ඨානය තුල ඉන්නේ. යා කොතන ගියත් ධර්මයක ඉන්නේ. යා රැකියාවට ගියත්, කොලෙජ් එකට ගියත්, යුනිවර්සිටියට ගියත්, පාරක ගියත් හැම තැනම යා සිහියෙන් සතිය දිනු කරමින් ඉන්නේ. ඒ මොහොතේ යා ඒ ඉන්න ස්ථානයේ වටිනාම කෙනා බවට පත් වෙනවා. දැන් ඔබ මෛත්‍රී බාන වඩමින් වාහනේ නයි යන්නේ. අපි කියමු සෑන් ෆ්‍රැන්සිස්කෝ මැදින් ඔබ යනවා. ඒ අවස්ථාවේ ඒ පාරේ ගිහපු වාහන දහස් ගාන අතුරින් ඔබ තමයි වටිනාම කෙනා බවට පත් වෙන්නේ. ඔබ විදර්ශනා භාවනා වඩමින් යනවා නම් ඇතැම් විට මේ ස්ටේට් එකේ මේ නැතැම් විට මේ කොන්ටිනන්ට් එකේ මේ ඉන්න වටිනාම කෙනා ඔබ බඩ පත් වෙන වෙලාව යනවා. ඇයි ඒකට හේතුව ඔබ ඒ වෙලාවේ දුකේ නිදහස් වෙමින් යන්නේ. එනිසා පිනොතින බුදුදහමෙන් ඔබට ඉහළම වටිනාකම ලබා දෙන්නේ නැහැ කියලා නිකන් සාමාන්‍ය නිකන් පොඩි දෙයකට හිනස්සවල එහෙම දෙයක් නෙමෙයි බුදුදහමෙන් කරන්නේ. බුදුදහමෙන් කරන් ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම දහම තුලින් ඔබේ ජීවිතයට ලබා දෙනවා. ඔබට විතරක් නෙවෙයි ඒ වටිනාකම අපි ජීවිතේ ලබා ගත්තොත් අපේ අම්මා තාත්තාත් වටිනවා. අපේ වාහනේත් වටිනවා. අපේ ඇඳුමත් වටිනවා. අපේ මේ ශරීර කොටසුත් වටිනවා. ඊට පස්සේ මරුණට පස්සේ අපේ මේ වහදල දාගයක් හදන ඊට පස්සේ නිකන් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එහෙමයි නේ. දැන් අපි මැරිලා මේ ඇට සැකිල්ල මේ වත්තේ තියාගන්න කිව්වොත් නේ කවුරුවත් තියාගන්න නැහැ වත්ත පාළු වෙනවා කියලා. නමුත් පින්නතුනි රහතන් වහන්සේගෙන ධාතු ටිකක් ගෙනල්ලා පුද පූජා පවත්වනවා දාගැබ් හදනවා. ඊතරම් වටින කෙනෙක් බවට පත් වෙනවා. අපේ මේ ආත්ම භාවය අමතාත්‍ය විතරක් නෙවෙයි. සසර ආත්ම භාව සිය ගාන කම්මල තාත්වල පේළිය ගැහිලින අපෙන් පින් අනුමෝදන් වෙනවා. එහෙම කතා ප්‍රවෘත්ති පින්නතුනි බෞද්ධ සාහිත්‍යයේ තියෙන සරියුත් හාමුදුරන්ගේ අම්ම කෙනෙක් කියලා පින් ගත්තා. එහෙම ගියාත්ම අම්ම කෙනෙක්. සමහර ස්වාමීන් වහන්සේලගේම පින් ගත්ත අම්ම ලැබිලි ගියාත්ම භාව. ඒ නිසා පින්නතුනි අපි බෞද්ධයන් වෙච්ච අපි අපේ මේ ආත්ම භාවය අම්ම තාත්තට මේ ආත්ම භාවයේ දරුවන්ට විතරක් සලකන අය නෙවෙයි අපි පින්නතුනි අපි ඊට වඩා ඉතාම ගැඹුරින් ඉතාම අර්ථවත් අපි ජීවිත සකස් කරගන්න අය. අපි නිවැරදි වුණොත් අපි කුසලයේ වැඩුවොත් අපේ මේ ආත්ම භාවය අම්ම තාත්තා විතරක් නෙමෙයි අපට සුගතිගාමි වෙන කරන්න පුළුවන්. සංසාර ආත්ම භව සිය ගාන කම්මල තාත්තරට පෝලිමේ පින් දෙන්න පුළුවන් අපට. ඒ සුගතිගාමි කරන්න පුළුවන් ශක්තියක් අපේ මේ මනස තුල තියෙනවා. එනසය වටිනා මනසක් ලැබු අවස්ථාවේ ඒ මනසට රැකවරණය තමයි පින්නතුනේ සතිය. සිහියට සතිය තමයි විමුක්තිය. විමුක්තියට සතිය පිහිට තමයි නිර්වාණය කියලා කියන්නේ. විමුක්තිය බුදුන් දේශනා කළා මේ පංච ඉන්ද්‍රියට ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ තමයි මනස. මනසට පිළිසරණ තමයි සතිය. සතියට පිළිසරණ තමයි විමුක්තිය. විමුක්තියට පිළිසරණ තමයි නිවන කියලා. ඉතින් අපි ධර්මයේ හුඟක් කාරණා සාකච්ඡා කළා. පින්නතුන්ට ධර්මයේ ගැන තවත් ගැටලු තියෙනවා අහන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඉතින් මේ අපේ ඊටාම කෙටියෙන් කරුණ සාකච්ඡා කළේ හුඟක්ම ගැඹුරටම ගියේ නැහැ. ගැඹුරු කරුණ සාකච්ඡා කරන්න කියලා හිටියේ. නමුත් අපි එච්චරම ගැඹුරටම ගියෙත් නැහැ. නමුත් ඉතින් සම්මාදිට්ඨිය මූලික කරගෙන අපට සාකච්ඡා කරන්න පුළුවන් හුඟක් කරණා අප සාකච්ඡා කළා. ඒ කරුණ වලින් බොහොමයක් මේ අත්පත්‍රිකාවේ තියෙන ඔබ කියවන්න කියවලා තව තවත් දැනුම දිනු කරගන්න. මිනිසුන්ගේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න අපට මේ ලැබෙච්ච ඉතාම වාසනාවන්ත සම්පන්න අවස්ථාව අහිමි කරගන්න එපා. හැම මොහොතක්ම අපට අහිමි වෙන හිතන්නේ පින්නතුනේ අපේ ජීවිතේ විතරයි අපට අහිමි වෙන්නේ කියලා. ගතවන හැම තත්පරයක් පාසම අපට අහිමි වෙන්නේ පින්නතුනේ අපේ ජීවිතේ විතරක් නෙවෙයි. අපි ඉතාම අමාරුවෙන් සතර බොහෝ කාලයක් පින් දහම් කළා පාරමිතා පුරලා ප්‍රාර්ථනා කරලා ලබාගත්තු ගෞතම සම්බුද්ධ ශාසනය පින්නතුනේ මේ හැම තත්පරයකම අහිමිවෙමින් තියෙනවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා පින්තුනේ සම්බුද්ධ ශාසනය තුල ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය අපි ලබා ගන්නට ඕන. ඒ සඳහා අපේ හිත ඉහළටම අපි දිනු කර ගන්නට ඕන. එන්නම හිත පිරිසිදු කර ගන්නට ඕන. හිතේ කිසිදු තැනක කෙලෙස් පොඩ්ඩක්වත් නැති වෙන විදිහට හිත ලස්සනටම තියාගෙන බලන හැම වෙලාවෙම. බාහිර කිසිදු කෙනෙක් නිසා තමන්ගේ හිතේ ලස්සන නැති කරගන්න එපා. ඒ හිතේ ශක්තිමත් බව නිසා පින්නතුන් තමන්ගේ කුසලයේ ඊරටම දිනු වෙනවා විතරක් නෙවෙයි මෙලොව වශයෙන් තමන් කරන කටයුතු රාශියකට තමන්ට ආශිර්වාදය ලැබෙනවා. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ දරුවොත් දිනු වෙනවා. තමන්ගේ ළඟම ඥාතීනොත් දිනු වෙනවා. ඒ හැමතෙම ඔබගේ මානසික ශක්තිය ආශිර්වාදයක් වෙනවා. ඉතින් එසේ කටයුතු කරන් තෙරුවන් සරණින් ඔබ හැම දිනකටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා මේ රැස් කරගත් පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලාටත් විමල රතන හාමුදුරුව, විමල කිත්ති හාමුදුරුව ඇතුළු මේ ස්වාමින් වහන්සේලාගේ සියලු කටයුතු සාර්ථක වේවා. උන්වහන්සේලාගේත් මෞදෙම පියාදී ඥාතීන්ටත් මේ පින ආශිර්වාදයක් පුණ්‍යානුමෝදනක් වේවා. ඔබ හැමදෙනාටමත් මේ පින් කම ආනිසංසයෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව නිවන් සුවයත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.